පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න. ඒ තමයි ඔබගේ ඔය දුරකථන යන්ත්‍ර තියෙනවා නම් පොඩ්ඩක් බලන්න ඒවැයෙන් සද්ද එන්නේ නැද්ද කියලා. මොකද තව ටිකකින් නැත්තම් ඔක රින් වෙලා අනිත් හැමෝගෙම දහම් සමාධියට බාධා වෙනවා. කොච්චර කිව්වත් අන්තිමට ඒකම තමයි වෙන්නේ. කොච්චර ඔබ ඕෆ් කරගන්න කියලා කිව්වත් අන්තිමට ෆෝන් 3-4ක් නම් රින් වෙනවා තමයි අවසන් වෙන්නේ. තම ෆෝන් එක ඕෆ් කරන්න දන්නේ නැත්තම් ළඟ ඉන්න කෙනාට කියලා හරි ෆෝන් එක ඕෆ් කරගන්න. ඕෆ් කරගන්න හරි එහෙම නැත්තම් සයිලන්ස් කරගත්තාම හරි. ඉතින් හැමෝම දන්නවනේ ෆෝන් එකක් ඉතින් ළඟ තියෙන අය. ඒ වගේම පින්වතුනි අනිත් ඉල්ලීම තමයි නිවන් දකින ක්‍රමවේද ඔක්කොම අපි දේශනා කරගෙන යනවා. අපි ත්‍රිපිටකයේ පින්වතුනි නිවන් දකින ක්‍රමවේද ඔක්කොම වගේ දැකලා තියෙනවා. ඒ එකවත් දැක්කේ නැහැ පින්වතුනි. මගේ ෆොටෝ එකක් ගත්තාම නිවන් දකින්නවා කියන්නේ. ඒක නිසා අනිත් කාරණේ කියන්නේ තමයි මගේ කාය රූප අරන් නිවන් දකින්න බෑ පින්වතුනි. ඔන්න ඔක අල්ලලා දාන්න. මම මෙතන දෙන්න කලින් ඔබ හිතාගෙන ඉන්නේ නැති මේ කටහඬත් එක්ක CD වලින් මේ ධර්මය අහදී අවුරුදු 60ක 70ක විතර කෙනෙක් කියලා. මම කටහඬ මෙහෙම නෑ පින්වතුනි. මේ தත්ත්වය උදා වෙලා තියෙන්නේ ඔබට බල කියලා තමයි. මම ලංකාවට ඇවිල්ලා දවස් දෙකකින් ආපහු ඕස්ට්‍රේලියාව ගියා. දවස් 3ක්ද කොහෙද හිටියා දේශනා 4ක්ද 5ක්ද කළා. සීල සමාදානයක් කළා පින්වතුනි මුළු දවසම. එතනින් ආපහු දවස් ඉඳලා 3 වෙනි දේ ඉඳලා පටන් ගත්තා. දැන් අද මං හිතන්නේ 20ද? 20. 3 වෙනි දේ ඉඳලා පටන් ගත්තා. සමහර දවස්වල උදේ හවස දේශන නැත්නම් අනිවාර්යයෙන්ම හැම දවසකම දේශනාවක් කියලා ඔබ දකින්න දෙනේ ඔය Facebook එකේ යාලේ ඉතින් කරගෙන යනවා පින්විතනේ. කරලා මේකෙන් පොඩි කාලයකට හරි නිදහස් වෙන්න එපා මා. ඉතින් ඒක නිසා මේ අවසාන දේශනා කීපේ කරගෙන යනවා. ඒ කරලා ඔබටත් නිවන් මඟ පසක් කරන්න කරුණු කාරණා කියලා අපිත් ඒ කටයුත්ත කරගන්න ඕනේ. ඔබ මේ කටයුත්ත දිගින් දිගටම යනකොට පින්වතුනි ඔබට අවශ්‍ය සියලු කරුණු කාරණා අපි සම්පූර්ණ කරලා දෙන වැඩ පිළිවෙලක් කරනවා. ඔබ අදිස්ථාන කරන් තියෙන ඔබ කොහොමද නිවන් දකින්න කියන එක ඒකම තමයි පින්වතුනි. මෙල කිසි දෙයක් නැහැ ඉතින් නැත්නම් මේ තේරුමක් නැති සංසාරයක්. ඔබට තේරෙන්නේ මේ දේශනාව යද්දී මේක කිසිම හරයක් නැති වැඩ පිළිවෙලක් කියන්නේ. අද උදේත් අපි දේශනාවක් කළා තවත් පන්සලක වාරගාරී චින්තාශ්‍රමේ මහාසාර දේශනාවක් කළා. මිනිස්සු 1500කට වැඩි පිරිසක් සහභාගී වෙලා හිටියා. හා භික්ෂුන් වහන්සේලා 29කට එහා පැත්ත වැඩලා හිටියා. එතනට උන්වහන්සේලාගෙන් අපි ඉගෙන ගන්නවා පින්වතුන්. එහෙම තමයි කියන්නේ. භික්ෂුන් වහන්සේලාගෙන් අපි ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න සද්ධර්මයේ ත්‍රිපිටකයෙන් ඉගෙන ගන්නවා. පොත්පත් වලින් ඉගෙන ගන්නවා. සමාධි ක්‍රම වේදවල තුලින් ඉගෙන ගන්නවා. ඒ හැම තුලින්ම පින්වතුනි ඔබට මේක දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් ඒ කරුණ කාරණා සිද්ධ කරගන්න එහෙනම් පළමු කොටම ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති ඒ දසදහසක් ලෝකධාතුවේ වෙසෙනා වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් ඉදිරියට කියලා හිතාගෙන ඒ වගේම පින්වතුනි ඔබගේ ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් වහන්සේලා ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් ඉදිරියට කියලා හිතාගෙන ඒ වගේම පින්වතුනි ඔබ නමින් ජම්මාන්තරගත වන දෙවිදේ සියලුම ඥාතීද මිත්‍රාදීන් සිහිපත් කරගන්න විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්න කාලයේදී ධර්මකාමීව ධර්මයට ලැබීම කටයුතු කරන අයවකින් තිරසක් අන්නේ සියලු දෙනා සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා. ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ පිරිස් දැක බලාගෙන එයගේ හිත පහදවාගෙන යම් කිසි අපහසු ස්ථානයකින් නොලඟේ යත මෙදලා සුමිත මුලිට වෙන්න කියලා හිතාගෙන. එහෙමනම් මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ හිතින් දෙවියන්ට ආරාධනා කරන්න මලගේ ඥාතිවරුන්ට ආරාධනා කරන්න එමින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු විද්‍යා පාඩමක් ඉතිහාසයේ පාඩමක් ඉගෙන ගන්නවා වගේ පින්වතුනි සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට බෑ. ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා පින්වතුනි ඒක ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයටම ඒක කරන්න ඕනේ. ඒ ක්‍රමවේදයට කරගත්තේ නැත්නම් එහෙම කවදාවත් ඔබට සද්ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. කරුණු කාරණා මතක හිටී. පය දෙකක් සිට පයක් හරි ගියක් කොච්චර වෙලාවක් හරි සද්ධර්මය ඇහුවනම් ඒ අහපු කරුණු ටිකක් මතක හිටී ඔබට. හැබැයි ටිකක් මතක හිටියට පින්වතුනි ඔබට සද්ධර්මය අවබෝධ නොවුන ඔබට මේකෙන් ඇති ඵලක් නැහැ. ඔබ ගොඩාක් ධර්මදර වෙන්න පුළුවන්, ඔබ ධර්මයේ මහා පරතරය කියලා දැනගත්ත වෙන්න පුළුවන්. ඒත් පින්වතුනි ඔබ සතර අපායෙන් නිදහස් නැත්තම්, සතර අපායෙන් තාමත් නිදහස් නැත්තම් පින්වතුනි ඔය සද්ධර්මයේ දැනගෙන ඉඳීම ගැන ඵලෙ මොකක්ද? තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට මේ සද්ධර්මයේ දේශනා කළේ ඇයි? මෙන්න මේව පොඩ්ඩක් අපි හොයලා බලන්න ඕනේ. අන්තිමට නැත්තම් මෙන්න තියෙනදී අපි මේ ලෝකෙට ආපු කාරණාව අපිට අමතක වෙනවා. සද්ධර්ම දේශනාවක් නැත්තම් මේ තථාගතයන් වහන්සේගේ මේ ශ්‍රීමුඛ දේශනාවල් වල තියෙන වැදගත්කමක් නැති වෙලා යනවා අන්තිමට. ඔබ හොඳාකාරව හිතලා බලන්න තියෙනදී තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වුණේ ඇයි කියලා. ඔන්න ඕක හරියාකාරව දැනගත්තා. ඔබට වැටහිලා ඇයි ඔබට මේ වෙලාවේ මනුෂ ජීවිතයක් තියෙනවා? ඒ මනුෂ ජීවිතයක් තියෙන වෙලාවේ ඔබ මොකද්ද කරගන්න ඕනේ කියලා. තථාගතයන් වහන්සේ නම පින්වතුනි මේ 31 ලෝක ධාතුවේ මනුෂ්‍ය ලෝකෙ විතරයි පහළ වෙන්නේ. ලෝක 31ක් තියෙනවා මේ ලෝක ධාතුවට. මේ ලෝක 31ෙම මනුෂ්‍ය ලෝකෙ විතරයි තථාගතයන් වහන්සේ නමක් පහළ වෙන්නේ. එහෙනම් ඔන් ලෝකට හේතුවක් තියෙනවා. ඕකට හේතුව විදිහට ගන්න එහෙම යන්න එපා. අපි තමයි මනසින් උසස් පිරිස, අපි තමයි ලොකු, අපි තමයි මුදුන. ඒක නිසා තමයි සතාගතයන් වහන්සේ මේකේ පහළ වෙන්නේ. ඒක නෙමෙයි පින්වතුනි හේතුව. ඔබ හිතනවාද ඔබ මනසින් උසස් කියලා සුද්ධාවාසික බ්‍රහ්මයන්ට වඩා? නෑ, ඔබට එහෙම හිතෙනවද? සුද්ධාවාසයේ වැඩ වාසය කරන අනාගාමී මහ උත්තමයන්ට වඩා ඔබ ඔබ උතුම් කියලා එහෙම හිතනවද කාටවත්? එහෙම හිතෙන විදිහක් නෑ. එහෙනම් ප්‍රඥාවෙන් ඔබට ඔබට වඩා අග්‍ර පිරිසක් ඉන්නවා සුද්ධාවාසයේ. එනම් ප්‍රඥාවෙන් අග්‍ර නිසා නම් මනුෂ්‍ය ලෝකේ තථාගතයන් වහන්සේ උපදින්න උත්සාහ කළේ. එනම් පින්වතුනි මනුෂ්‍ය ලෝකෙ උපදින්න නැත උන්වහන්සේ තිබ්බල සුද්ධාවාසී උපදින්න ගිහිල්ලා. එහෙනම් ඔබ පොඩ්ඩක් හිතලා බලන්න තථාගතයන් වහන්සේ නමක් මනුෂ්‍ය ලෝකෙ උප්පත්තිය ලබන්නේ ඇයි කියලා. ඒක හොඳ ආකාරව දැනෙන්න ඕනේ අපිට. එහෙනම් මනුෂ්‍ය ලෝකෙ උප්පත්තිය ලබන්න හේතුව තමයි පින්වතුනි මේ ලෝක 31ෙම 27ක් තියෙන්නේ පින්වතුනි. සුගති ලෝක 4ක් තියෙන්නේ දුගති ලෝක. එහෙනම් දුගති ලෝක හතරක් තියෙද්දී ඔය දුගති ලෝක හතරේ උප්පත්තිය ලබන්නේ නැහැ තථාගතයන් වහන්සේ නම. ඒකට හේතුව තමයි සිංහතුනි මේ දුගති ලෝකවල මෙතන පිරිස අධික දුකකින් පෙළෙනවා. අධික ශාරීරික දුක්යෙන් පෙළෙන කෙනෙකුට සිංහතුනි සද්ධර්මයේ කිව්වට තේරෙන්නේ නැහැ. එහෙනම් අධික ශාරීරික දුක්යෙන් මේ මෙතන පිරිස ඉන්නතන තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා වැඩක් නැහැ. හැබැයි තථාගතයන් වහන්සේ ළමක් ලෝකෙට පහළ වුණේ පින්වතුනි සත්වයා ඔය කියන ඔය විඳින දුකෙන් නිදහස් කරන්න නම්, සත්වයාව විඳින දුකෙන් නිදහස් කරන්න නම් උන්වහන්සේ උපදින්න දෙන්නේ කොහෙද? ඈ, සතර අපායේ නේද? එහෙම නේද? එතකොට නේද අර විඳින දුකෙන් නිදහස් කරන්න පුළුවන්. නමුත් පින්වතුනි විඳින දුකෙන් නෙමෙයි නිදහස් කරන්න ආවේ තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේ කිව්වේ මහණෙනි අනපල්ල ශෝක කරපල්ල උඹලා කරපුවාට ගැළපිලා එන යම් විපාකයක් තියෙනවා නම් ඒව ස්පර්ශ කර කර ගෙවපල්ල. මේ සාසන බ්‍රහ්මචාරියාව පූර්ණ කරපල්ල. මෙතනින් එහාට මේක ඉවරයි. එතකොට නමුත් ලෝක සත්‍යය කරන්නේ ඒක නෙමෙයි. දෙවියනි හඳහනක් අරන් ගිහින් බලනවා ග්‍රහපල තියෙනවා. හඳහන් බලන්න එපා කියනෝ නෙමෙයි මේ. හඳහන් අරන් ගිහින් බලනවා ග්‍රහපල තියෙනවා. එතකොට මොකද කරන්නේ? ඒ ග්‍රහ දෝෂය දුරු කරගන්න තමන්ගේ ජීවිතේ කැප කරලා. මේ අපරාධය කවුරුරි ගහන්න බයින් එනවා කියලා ආරක්ෂා සම්පත්තිය සල්සගෙන ඉන්නවා මිස අපිටුදෙලි මෙතනින් යන්න උත්සාහ කරන්නේ නැහැ. එහෙනම් අනාදිමත් සංසාරේ ඉඳලා අපි දහබල වැඩ කරලා ඇවිල්ලා තින්නතුනි අද අපිට මේ කර්ම විපාක පරිසම් දෙන්න පුළුවන් ඕනේ තරම්. ඒ කර්ම විපාක පරිසම් දෙන්නේ යද්දි අපි මොකද්ද කරන්නේ? තථාගතයන් වහන්සේ කියන්නේ ඒවට බය පැනල දුවන්න නෙමෙයි කරන්න තියෙන්නේ. ඒව ස්පර්ශ කර කර ගෙවන්න මේ භව ගමන නවත්ත ගන්න. ආයි තනකර උපදින්න හදන්න එපා. එහෙම උපදින්න උපදින්න නැත්තම් මොකද වෙන්නේ? අර කර්ම ඔක්කොම අහෝසි වෙලා යනවනේ. නැත්නම් ඔය ඔක්කොගෙම බේරිලා යන්න ගියොත් එහෙනම් තව අද්දව කීයක් උපදින්න වේද? තින්ගොතින ගියාත්මේ විතරක් කරපු ටිකෙන් මේරෙන්නේ. ගියාත්මේ මොකෙක් හරි වෙලා ඉන්න තිනේ ඔබ. ඔය ඉන්න කාලේදී කරපු දහබර වෙල ටිකෙන් මේරිලා ඉන්න අද. තව කොච්චර කාලයක් ඔබට උපදින්න වේවිද? එහෙනම් මේ බේරි බේරි ඉන්න පුළුවන් දේවල් නෙමෙයි. එහෙනම් දැන් ඔබට තේරෙනවා තින්ගොතින මේ විලින දුකෙන් නිදහස වෙන නෙමෙයි තථාගතයන් වහන්සේ තමයි ලෝකෙට පහළ වුනේ. බව දුකෙන් නිදහස වෙන ඔන්නෙන් නම් දැන් හිතර ගන්න මෙතන එහෙම සතරපායි උප්පත්ති නැබල වැඩක් නැහැ. මොකද අධික වේදනාවෙන් මේ පිටිසේ ඉන්නේ. ඒක නිසා ධර්මයේ තේරෙන්නේ නැහැ යාට. එහෙනම් ඇයි පින්වතුනි උන්වහන්සේ ධාතුන් මහරජාගේ ඉපදුන් නැත්තේ? ඒකත් ප්‍රශ්නයක්නේ. ධාතුන් මහරජාගේ වැසියන්ට පුළුවන් ධර්මය අවබෝධ කරගන්න. උන්වහන්සේ ධාතුන් මහරජාගේ ඉපදුනා නම් පින්වතුනි ඝන ශරීරයක් නැතුව නෙමෙයි උපදින්නේ. එහෙනම් උන්වහන්සේ ලෝහිත පර්කන්තිකා රෝගේ හැදෙන්නේ නැහැනේ. ඔය හිතේ කැක්කුම් හැදෙන්නේ නැහැනේ. කොන්දේ අමාරු හැදෙන්නේ නැහැනේ. දේවදත්ත හාමුදුරුවෝ ගල් පෙරලා එදිට තුවාල හැදෙන්නේ නැහැනේ. එනෝ එකක්වත් හැදෙන්නේ නැන්නේ. එන අයින් උන්වහන්සේ එන ධාතු මහරජාගේ ඉපදුම් නැත්තේ. තේගෙන්නේ උන්වහන්සේ ධාතු මහරජාගේ ඉපදුම් නැති හේතුව තමයි මම. මට නිවන් දකින්න ඕන නිසා උන්වහන්සේ මං කෙරෙහි අනුකම්පා කරලා මේ මනුස්ස ලෝකේ ඉපදුණා. ඔබට එහෙම හිතෙන්නේ නැද්ද? ධාතු මහරජාගේ ගිහිල්ලා ආපු කෙනෙක් ඉන්නවද කවුරුහරි? ධාතු මහරජාගේ දිව්‍ය ලෝකේ කියන බණක් ඔබ අහලා ඇහිලා තියෙනවද ඔබට? එහෙනම් තේගෙන්නේ උන්වහන්සේ ඒ දිව්‍ය ලෝකේ ඉපදුණා නම් ඒ මහ විනාශයක් නේද අපිට වෙන්නේ? අනේක කිව්වේ මේ මං වෙනුවෙන් ඔබ වෙනුවෙන් මේ නෙවෙයි මේ මනුස්ස ලෝකේ උන්වහන්සේ ඉපදුනේ. අර ඒ සා මහ දුකක් විඳගෙන මිනිස්සෙක් වෙලා ඝන ශරීරයක් දරාගෙන ඒ අන්ත අසරණ වෙච්ච අර මහ දුක් කන්දරාවක් වින්දා උන්වහන්සේ අපි නිසා. ධාතු මහරජාගේ ලෝකේ ඉපදුනා නම් මොකුත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් පින්වතුනි ඕකට තමයි කළගුණ හරියීමක් තියෙන්නේ. එහෙනම් උන්වහන්සේ මේ මනුස්ස ලෝකේ ඉපදුනේ පින්වතුනි අපිට මේ අවස්ථාව උදා කරලා දෙන්න. මනුෂ්‍ය ලෝකයේ තමයි පින්වතුනි සුගති ලෝකවල යටව තියෙන ලෝකේ. එහෙනම් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් තැනක යටව තියෙන ලෝකේ තමයි පින්වතුනි මනුෂ්‍ය ලෝකය කියලා කියන්නේ. අන්න ඒකයි උන්වහන්සේ මනුෂ්‍ය ලෝකයේ ඉපදුවේ. එහෙනම් දැන් ඔබට තේරෙනව නේද තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණේ ඇයි කියලා? නිවන් මඟ දේශනා කරන්න. මේ සසර දුකින් මේ මනුස්සයව නිදහස් කරන්න. මේ සත්වයන්ව සසර දුකෙන් නිදහස් කරන්න. ඔබ ඒකට ලෑස්තිද? ඔබ ඒකද උන්වහන්සේකින් ගන්නෙ? සසර දුකින් නිදහසෙන් වැඩ පිළිවෙල දෙන්නේ උන්වහන්සේකින් ගන්නෙ? එහෙම නැත්නම් උන්වහන්සේගේ උද්දේශික පාරිභෝගික ආදී වශයෙන් දිනේ මහා ශ්‍රේෂ්ඨ වස්තුන් වන්දනා කරගෙන ඉන්න එකද කරන්නේ? ඒ මම වරදක් එහෙම කියනෝ නෙමෙයි, ඒව කරන්න ඕනේ. ඒව උපනිෂ්‍රේ ලැබෙන දේවල් නිවන් දකින්න. නමුත් උපනිෂ්‍රේ විතරක් හරියන්නේ නැහැ නේද? ඉතින් උදේ නිස්සයක් තියෙන්නේ නැත. නිස්සේ සම්පත්තිය ලැබෙන දේ මේ ඔක්කොටම කලින් උපනිෂ්‍රේ සම්පත්තිය ලැබෙන්න කලින්. එහෙනම් මේ සද්ධර්මයේ මනාවට අවබෝධ කරගන්න එපා ඔබ. මේ සද්ධර්මයේ අසුරු නිසුරු කරන්න එපා. ඒ සද්ධර්මයේ අසුරු නිසුරු කරනකොට තමයි පිළිදෙල ඔබට තියෙන රාග බන්ධන ගැලවිලා යන්නේ. ද්වේෂ බන්ධන ගැලවිලා යන්නේ, මෝහ බන්ධන ගැලවිලා යන්නේ. ඔය රාග දේශ මොහ බන්ධන ගැලුණේ නැත්නම් සිංහදෙනි ඔබට ජාති උරුමයි. බලු ජාති, සිංහ ජාති, හරක් ජාති, අර ජාති, මේ ජාති ඔක්කොම ජාති උරුමයි. ඊට පස්සේ ඔය ජාති නසා ගන්න නම් ඔය කියපු රාග බව, දේශ බව, මොහ බව නසා ගන්න වැඩ පිළිවෙලක් එන්න ඕනේ. ඉතින් ඕකට අනුගත වෙන්න නම් සිංහදෙනි මේ සද්ධර්මයේ මනාකොට ශ්‍රවණය කරන්න ඕනේ. නිරන්තරයෙන් නිවන් දකින වැඩ පිළිවෙලක තමන්ගේ හිත නමුරු කරගන්න ඕනේ. සෝතාපන්න ඵලයේ පිහිටන්න උපරිම උත්සාහ කරන්න ඕනේ. ඒක හරිය වැදගත් දෙයක්. සෝතාපන්න නොවුනොත් වෙන දේ ඔබ දන්නවනේ. ඔබ හිතනවාද පිංගුතුනි ඔබ සතර අපායේ නිදහස් වෙච්ච පිරිසක් කියලා? සතර අපාය කියලා කියන්නේ මහා දරුණු ගති තියෙන තැන. අපි දරුණු ගති තියෙන තැන සතර අපාය කියලා කියන්නේ. බලන්න ඔබ පාරවල් අයිනේ කුණු වෙලා හැරෙන බල්ලදී. ඒකත් මිනිස්සෙක් නේ හිටපු. වැඩ වරද්දගෙන. අද මොකද උන්ට කියන්නේ හිතෙන්න අපිට? උඹ කලින් ආවම උඹ වේද ගන්න දෙන්නවා. දැන් ඉතින් ප්‍රමාද වෙලි. දැන් ඉතින් දෙන දෙයක් කාල ඵලයක්. ඔය ටික නෙමෙයිද කියන්නේ වෙන්නේ? බලන්න මොන තරම් අපරාධයක් අපි කරගන්න කියලා අපේ ජීවිතවලද? දැන් අර බල්ල වුණා, බල්ලනේ තියෙන්නේ. දැන් ඉතින් ඉවරයිනේ ඔක. දැන් ඔය බල්ලගේ ඊට කලින් ආත්මෙ මේක. තා කාගේ හරි තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. කොහොද ළමයි ඉනවද බේර ගන්න? අඩුම තරමේ ළමයි දන්නවද තමන්ගේ තාත්තා මැරිලා බල්ලෙක් වුණා කියලා? මොන මායාවක්ද බලන්න. ඔබ බලන්න ඔබගේ දරුවෝ වෙනුවෙන් නැහින නැහින්ද? ඔබ දරුවෝ වෙනුවෙන් කොච්චර හොරකම් කරන්න වැද්ද? හොරකම් කරනවා මාලකඩ දෙකයි පොකට් ගන්න එකයි විතර නෙමෙයි පිළිගන්නේ හොරකම්. ඔබ දරුවෝ වෙනුවෙන් ඉදිරි කරන්න කියලා ඔෆිස් එකේ දේවල් කොච්චර හොරකම් කරන්න වැද්ද? පැය 8ක් වැඩ කරන්න ගියන පැය 6ක් වැඩ කළ ගෙදර අපවස්තාවල් ඕනේ තරම් ඇති. තමන්ගේ ෆෝන් එක අතේ තියාගෙන ඔෆිස් එකේ ෆෝන් එකෙන් කෝල් ගන්න අවස්ථාවල් ඕනේ තරම් ඇති. ඔය ඔක්කොම කරන්නේ දින ළමයි දිතුරු කරන්න. ලෝකේ සාරයි කියලා අල්ලගෙන මුලා දෘෂ්ටියකට පත් වෙලා ඉඳලා ලෝකේ දිතුරු කරන්න. දරුවන් දිතුරු කරන්න. ඔය කඩියුතු කරන්නේ. ඉතින් මේක පොඩ්ඩක් හිතලා බලන්න. ඔබ අන්තිමට දරුවන්ට කරලා පින්විතනේ අන්තිමට ඔබ මැරිලා යනවා, ගිහින් බල්ල වෙලා උපදිනවා, ආරක් වෙලා උපදිනවා. කවුද ඔබට පිහිට වෙන්නේ? මේ ගැන හිතන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. මේ උජානුවට බල ටිකක් අහලා ගෙදර දුවන් හදන්න එපා. හත් දවසේ දාන්න, හත් දවසේ බලන්න ගියා වගේ හිතා ගන්න එපා. මේ ගැන පොඩ්ඩක් හිතන්න දැන්. ඔබ මහා අමාරුවක වැටෙන්න යන්නේ. මේ අවස්ථාව කියන්න බෑනේ පිළිදෙන්නේ. මේ අද ගෙදර ඇවිද ඔය ඔක්කොම. කොහොමද දන්නේ? එහෙනම් ඒ මොහොතේම මේ මොහොතේ මේ සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගත යුතු නැද්ද අපි? මොකද සතර අපායේ නිදහසෙන් දින එකම ක්‍රමය ඒක. පින් කළාද සතර අපායේ නිදහස් වෙන්නේ බෑ. බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන සිංහදෙනි පින් කළාද දිව්‍ය ලෝක යනවා කියලා නෙමෙයි. යමෙක් කරපු පිනක් පරිසම් දුන්නොත් දිව්‍ය ලෝක යනවා කියලා. පින් 100ක් කරපු කෙනෙක් ඉන්නවා එක පවක් කරලා. මේක නා අපාගත වෙන්න බැරිද? පුළුවන්. ඒ එක පවක් තියෙනවානේ. ඒ එක පව නිසා අපාගත වෙන්න පුළුවන් ඉතින්. එහෙනම් ඔබ ගොඩාක් පින් කළා කියලා ඔබ හිතාගෙන ඇති. ඒක පලක්වත් කළ නැද්ද ජීවිතේ? අත උසන් අද මේ වෙලකන් පොඩි කාලේ ඉඳන් සතෙක් මරමුනේ තියයි. දැන් මේ කාලේ හැම ඩෙන්ගු හැම ඇතිනේ. අර පාරවල් අයිනේ තියාගෙන රැකට් එකක් හෙගුණන්නේ. අම්මයි තාත්තයි දුවයි පුතයි හතර දෙනාත් එක්ක එකතු වෙලා මොකද කරන්නේ? අර රැකට් එකෙන් ගහ මදුරුව මාස කොච්චර මරණයද බලන් දවසකට. ඔබ එහෙම නොකරනව ඇති. එහෙම කරන අය කොච්චර ඉන්නවද? බලන්න අම්මේ තාත්තෙක් දරුවන් දීපු අවවාදේ. පින්වදිනේ මදුරුව මැරෙන්නේ ඉලෙක්ට්‍රික් ෂොක් එකක් ඇදලා. එන මොකද ප්‍රතිපාකයක් වශයෙන් ඔබටත් වදින්න ඕනේ මොකද්ද? ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වත් මහා දරුණු වකුණක්. තව ටික කාලෙකින් ආරංචි වෙයි පිළි නකුණු ගහලා ඉවරලා පවුල් පිටින් ගිනි අරගෙන මැරෙන හැටි. අසත් පුරුෂය ලෝකෙට දෙන ඔය දේවල්. අසත් පුරුෂය ලෝකෙට ඔය හදලා දීලා ඉවරලා මිනිසුන්ට මේ දාලා පෙන්න උඩ පැනලා ගහන්න පුළුවන් මේ දේ. ඒක නිකන් අර ක්‍රීඩාවට වගේ දැන් පොඩි වුණොත් මොකද කරන්න රැකට් එක අරගෙන එහෙට මෙහෙට වනනවා. මනමන අර සත්තු ටික මරලා දානවා. දැන් කියයි ඉතින් ඩෙංගු මදුරු ඉන්නවන්නේ. ඩෙංගු මදුරු මේ ලෝකෙට ගෙනාවේ කවුද මන්ද? ඩෙංගු මදුරුවන් මේ ලෝකෙට ගෙනාවේ කවුද පින්? ඔබ. ඔබගේ සංකාර. තව ටිකකින් ඒක තේරෙයි. මේ ලෝකෙට දෙවියන් වහන්සේ මුහුණ ගෙනත් දාන්නේ නැහැ. ඊශ්වරයා මුහුණ ගෙනත් දාන්නේ නැහැ මේ ලෝකෙට. උඩින් පාත් වෙන්නේ නැහැ මේ ලෝකෙට කිසි දෙයක්. මනුස්ස සංකාර වලින් තමයි පින්විතින හැමදේම හටගන්නේ. ඉස්සරහට ඔබට තේරෙයි. නිකන් හටගන්නේ නැහැ කිසි දෙයක්. එන ඩෙංගු මදුරුවා කියන කෙනා මේ ලෝකෙට බිහි වෙන්න හේතුකාරකුනේ අපි. ඒකට මේ විස බීජය අතුල් වෙන්න හේතුකාරකුනේ අපි. අපේ සංකාර. දැන් මේ අහිංසක මදුරුවා මර ගිහිල්ලා හරියන්නේ නැහැ. සංකාර දුරු කරගන්න. සංකාර දුරු වෙනකොට හේතු නැති වුණොත් එම් පින්විතින ඵල හැදෙන්නේ නැහැ අය. හැම කෙනෙක්ගේම තියෙන සංකාරය දුරු කරගන්න ඕනේ. වසංගත කියලා කියන්නේ පින්විතින ඩෙංගු කියන්නේ වසංගතය. වසංගත කියලා කියන්නේ පින්විතින ගත වසං කරගෙන කරන දේවල්. ගත වහන් කරනවා කියලා කියන්නේ ගත හංග ගන්නවා මූණ හංග ගිනිවෙලා මොකද කරන්නේ? හිමීට යටින් ගහනවා යටිමඩි ගහනවා කියලා කියන්නේ. උඩින් නෙමෙයි යටින් යටිමඩි ගහ ගන්න. පඩිය 30000යි පඩිය 50000යි ඒක දිහා හරියන්නේ නැහැ යටින් ගන්න රුපියල් 20000 වගේ ඒකවල. ඕනේ තැනකට ගිහිල්ලා බලන්න වැසිකිලි හොඳට කරන් ඉන්න ජනාධිපතිවරයා දක්වා ඕනෑම කෙනෙක් යටිමඩි ගහන්නේ නැද්ද කියලා. හැම තිස්සෙම බලන්නේ දෙවියනේ කොහෙන් හරි කොනහ කොනහ ගන්න. චුට්ටයි ගන්න මහ ලොකුවට නෙමෙයි චුට්ටක් ගන්න හැම තිස්සෙම. එහෙනම් මදුරුවත් මොකද කරන්නේ පින්විතින ඔබට වටිනවා කියලා හිතාගෙන ඉන්න එක බොහොම පොඩ්ඩක් ගන්නවා. මොකද ඔබට ඔබට මොනවද වටින්නේ? ලේ. ඌ මොකද කරන්නේ පොඩ්ඩක් උර උර ගන්නවා. ඔය අතර පින්විතින අර ඩෙංගු කියන විස බීජය එක ගැටලොට පදිච්ච වෙලා යනවා. දැන් මොකද වෙන්නේ? ඒක විදපු ගමන් ඔබට ඩෙංගු හැදෙනවා. එහෙනම් ඔය ගත වසන් කරගෙන කරන වැඩ පිළිවෙල නැවැත්තුවා නම් ඉවරයි. ඔය එක වසංගතයක්වත් එන්නේ නැහැ. ඕක වෙනකම් පින්විතින වසංගත වෙන්නේ නීරුමක් නැහැ. ඩෙංගු ඉවරෙච්ච ගමන් තව එකක් එනවා. ඒක යා යහන්න දෙයක් නැහැ. මොකද හේතු තියෙනකම් ඵල හැදෙනවා. පින්විතින ඵල කොච්චර බැසුවත් වැඩක් නැහැ හේතු තියෙනකම්. ගෙදර තින් කබල් ටිකක් එළියට දාලා ඉවරලා හැදෙන හැදෙන මදුරව මරන දැම්ම මොකද? වෙන වෙනක් කර කර ඉන්න වෙන්නේ නැහැ නේද? හැදෙන හැදෙන එක මරන්න ඕනේ නේද? එහෙනම් පින්විතින මදුරව හැදෙන හේතු වල හේතු වලින් නැති කරන්න ඕනේ. හැබැයි ඔය ගතිය ඔය විදිහටම තියාගෙන තින් කබල් ඔක්කොම අයින් කළා කියලා හිතන්නේ. ඔබ හිතනවා ඩෙංගු මදුරු උදුර නැති වෙලා යයි කියලා. තින්කබල් ටික ඔක්කොම අයින් කළා. මොකුත් ප්‍රශ්නයක් නැහැ. දැන් මදුරුව බෝ වෙන්නේ නැහැ. හැබැයි තාම තියෙනවා අර ගත වසන් කරගෙන කරන දහබළු වැඩි. දැන් මොකද වෙන්නේ? ඊළඟ පාරවක තව එකෙක් පිට එන්නේ නැද්ද? කොහොමද ඔය වසංගතේ මිනිස්සෙක්ගේම මේ මේ බෝ වෙන්න ගත්තොත් එහෙම? අද රැකට් එකක් තියාගෙන මදුරුව තල තල හිටියයි කට්ටියට. කොහොමද ඔක මිනිස්සෙක්ගේම බෝ වුණොත් එහෙම ඉබෝලා වගේ? දැන් තව ලොකු රැකට් එකක් හදන්න ඕන මොකටද? පාරෙන් මිනිස්සෙන්ට ගහන්න. නේද? එහෙනම් පින්විතින මේ සංකාර ස්වභාවය වෙනස් කරගන්න ඕනේ. සංකාර ස්වභාවය වෙනස් කරගත්තොත් පින්විතින ඔය හේතු නෑ ඔය ඵලයේ හැදෙන්නේ. නැත්තම් උඩ පැන පැන මදුරුව තල තල පින්විතින අප්‍රමාණ පව් ගන්නතාවක් කරගන්න. එහෙනම් දැන් ඔබ හිතලා බලන්න පින්විතින ඔබ ඉපදිච්ච දවසේ අද මේ දක්වා කොයි තරම් සත්ව ඝාතන කළාද? ඉතින් ඔබට සතුලින් මැරෙන්න පුළුවන්ද දැන්? ඔබ හිතනවාද පින්විතින ඔබ සතර අපායට යන්නේ නෑ කියලා? ඔබ හිතනවාද සතර අපායට යන්නේ නෑ කියලා? මහා දරුණු ගත දින නිවේක යන්න පින්විතින බලාගෙන ඉන්නේ. අය ලේසි පහද වලන්නේ නෙමෙයි. කවුරුත් කාටවත් කියන්න බෑ මම යන්නේ නැහැ කියලා. හොරකම් නොකරපුවා ඉන්නවද මෙතන පින්විතින පොඩි කාලේ නේද මේ දැක්කා. තමන්ගේ වාහනේ ගෙදර තියාගෙන ඔෆිස් වාහනේ ගෙහෙට මෙහෙට යන අවස්ථාව කොච්චර තියෙනවද? ඔය ඔක්කොම හොරකන්නේ. එක පැයයි ලන්ච් එක ගන්න තියෙන්නේ. ලන්ච් එකට ගිහිල්ලා එන්න පැය දෙකකින්. හොරකන් නෙමෙයිද ඔය? මැනේජර් ළඟට එනකම් ළඟට ආපුකම හොගාලා වැඩ කරනවා. මැනේජර් නැති වෙච්ච එකම අයිස් ගන්නවා. හොරකම් නෙමෙයිද ඔය? ඔය ඔක්කොම පින්විතින හොරකම්. ඔය ඔක්කොටම මහා දරුණු විපාක තියෙනවා. හොරකම කියන්නේ මහාම දරුණු පාප කර්මය. කොච්චර දරුණු පාප කර්මයක්ද කිව්වොත් පින්විතින උපසම්පන්න වික්ෂුන් වහන්සේ නමක් පරාජික වෙන හොරකම් කළොත් ඒ තරම් දරුණු පාප කර්මයක් ඒ. නමුත් කිසි ගාණක් නැතුව කරනව නේද අපි? බලන්න මේ ලෝකේ සාදයි කියලා අල්ලගත්ත මුලා දෘෂ්ටි නිසා වැටෙන හැටි ඔය තැන් වලට. එහෙනම් දැන් මේ වෙලෙ මිදිලා යන්න ඕනේ ඔබ. පව් කරා කියලා පැවිදි වෙන්න නෙමෙයි තියෙන්නේ. තථාගතයන් වහන්සේ නමක් බ්ලෝගෙට බිහි වුණේ ඔබව වේද ගන්නනි. ඒ වගේම ඔබ හොඳ ආකාරව දැනගන්න ඕනේ පිංගුතුනි ඔබ අපායෙන් නැඹුරු වෙලා ඉන්නේ කියලා. දැන් ඔබ කියයි ඔබ බිනුත් කරනවා කියලා. ඉතින් අපි බිනුත් කරලා තියෙනවා නේද හරනේ කියලා. එහෙනම් මම මෙන්න මේ උදාහරණ කියන්න මට මේකට උත්තරයක් දෙන්න කැමොම්. ඔබ දැකලා තියෙනවද රිවෝල්වර් එක කියන එක? තුවක්කුවක් තියෙන රිවෝල්වර් එක කියලා. අර ඇතුළට උණ්ඩ දාලා කරගවන්න පුළුවන් එකක් තියෙන්නේ. හිතන්න ඔය උණ්ඩ දාන්න පුළුවන් එකේ තියෙනවා උණ්ඩ 10ක් දාන්න. ඔය උණ්ඩ 10ක් දාන්න පුළුවන් එකට මම එක උණ්ඩයක් දාලා අනිත් 9ම හිස්. කරගවල ඉවරලා දෙනවා ඔබට වෙඩි තියාගන්න කියලා. ඔබ වෙඩි තියාගන්නවද? කතා කරන්න ඔක්කොම වෙඩි තියාගන්නවද? ඔවුන් නෑ බෑ වලින් උත්තර දෙන්න මට. වෙඩි තියාගන්නවද? නෑ. මම ඔබ උණ්ඩ 100ක් තියෙන එකක් ගන්නවා. හිල් 100ක් තියෙනවා එක උණ්ඩයක් දාලා වහලා දෙනවා වෙඩි තියාගන්න කියලා. වෙඩි තියාගන්න කවුද මෙතන ඉන්නේ? වෙඩි තියාගන්නවද? නෑ. 1000ක් දාලා දෙනවා වෙඩි තියාගන්න වෙඩි තියාගන්නවද? නෑ. පින්වතුනි උණ්ඩයක් වැඩිලා මැරෙනවට බය ඔබ? පව් කරලා අපාය යන්න බය නැද්ද? අර ලොං හැදිච්ච කාලකන්ණි බල්ලෙක් වෙන්න අවශ්‍යතාවයක් මේ මේ වෙන්න යන එක වලක ගන්න ඕනේ නැද්ද ඔබට? මේව පොඩ්ඩක් හිතන්න පින්වතුනි අපිට තියෙන ජීවිත ගැටලු මෙන්න මේවා. ඔබ හිතන වැඩි ගෙවල් කුඩිය ගෙවා ගන්න එකයි ලොකුම ගැටලුව කියලා. ඔබ හිතන වැඩි එදා වේල හොයා ගන්න එකයි ලොකුම ගැටලුව. බාසුන් දෙයට සල්ලි ටික හොයා ගන්න එකයි ලොකුම ගැටලුව කියලා. ඊට වඩා මහ ලොකු ගැටලුවක් ඔබට තියෙනවා. ඔබ හිතන්නේ පින්වතුනි හැමදෙස්සෙම තව එක මාසයක් දෙකක් අවුරුද්දක් අවුරුදු පහක් විතරයි. මහා දරුණු ගති තියෙන නිරයක් බලන් ඉන්න ඔබ එනක. අපායක් ගැන නම් කතා කරන්නවත් හිතෙන්නේ නැහැ මට නම්. නරකය කියන තැන ගැන. ඒක මහා දරුණු ගති තියෙන තැන. ඔය ගැන මෙලොව හතරක් දන්නේ නැති මෝග පුරුෂයෝ කියනවා මොකද්ද? අපාය සොමිකාරයෝ අපි සමග කියලා. අපායකින් නැගෙන අඳුනාවක් ඇහුනොත් එහෙම ඒකුන්ට රෙද්දේ බඩ යනවා. ඒ තරම් මහත් දරුණු ගති තියෙන තැනක් අපාය කියලා කියන්නේ. මතක් කරනවත් සුදුසු තැනක් නෙමෙයි අපාය කියලා කියන්නේ. තිරිසන් යෝනිය මේසා දුකක් නම් පින්වතුනි නරකය ගැන මොන කතාවද? ඉතින් එහෙනම් ඔතනට නම් ඔබ යොමු වෙලා ඉන්නේ පින්වතුනි ඔබට වැටහෙන්නේ නැද්ද මෙතනින් අපි ගැලවෙන්න ඕනේ කියලා? නිකමට හිතන බලන්න ඔබ රස්සාවට යන එකද ලොකු, මේ සතර පායෙන් ගැලවෙන එකද ලොකු කියලා? ඇයි ඔබට හිතෙන්නේ හැම තිස්සෙම ගොඩ ගහලා ගොඩ ගහලා ගොඩ ගහලා ගන්න එකමයි හරියන්නේ, ඊළඟ එකට මොනව වුණත් කමන්නේ නැහැ කියලා? පොඩ්ඩක් මේ දේවල් හිතන්න. ඔබගේ පණ ටික සෝස් ගාලා යයි තව මොහොතකින්. අපි දන්නේ නැහැ කොයි වෙලාවෙ යයිද කියලා ඒ ටික. ඔය ටික ගිය ගමන් පින්ව දින අර අසුචි කරන මල පෙරේත වෙලා උපදින්න වැඩි හරියක්. එහෙම නැත්නම් බල්ලෝ බලල්ලෝ වෙලා උපදින්න. ආපෞසරයක් මනුස්සත්වයක් ලැබීම කියන එක ලේසියෙන් ඉස්ස වෙන එකක් නෙමෙයි. කන ගැස් බෑවා විය සිඳුරෙන් අහස දකින්නවා කියන එක දන්නවද? මනුස්සත්වයක් ලබන එක ඊටත් වඩා අමාරු දෙයක්. කන ගැස් බෑවා විය සිඳුරෙන් අහස දකින්නවා කියන්නේ පින්ව දින හරක් දෙන්නව නමුලේ බඳිනකොට හරක් දෙන්නගේ පිටේ බඳිනව එක පොල්ලක්. ඔය පොල්ලට තමයි පින්වතුනි අර නගුලේ තියෙන ඔක්කොම ශක්තිය එන්නේ. දෝකේ මැද තියෙනවා හිල. ඔන්න ඔය හිල ගාවෙන් පින්වතුනි මේක කඩල යනවා. කඩල ගියාට පස්සේ ආයෙ මේක මූට්ටු කරලා එහෙම භාවිතා කරන්න බෑ. මොකද මේකේ තමයි සියලු ශක්තිය තියෙන්නේ. ඒක නිසා ගොවිය මොකද කරන්නේ? විය ගහේ එක පැත්තක් වීසි කරනවා. මේ මෙහා ඉවුරට මේ පැත්ත වීසි කරනවා අනිත් ඉවුරට. දැන් කාලාන්තරයක් තිස්සේ ඔකෝ ඉවුරු දෙකේ තියෙනවා. කවදා හරි දවසක මහ වැස්සක් වැහැලා මේ වෙල පිටාර ගැලුවොත් ඔය එක පැත්තකින් එකක් ගහගෙන යනවා ඇලට, අනිත් පැත්තෙන් අනික ගහගෙන යනවා ඇලට. හැබැයි පින්වතුනි කවුරුත් දරට අරන් යන්න බෑ ඕක. වේයෝ ගහලා දිරල යන්න බෑ ඕක. එහෙම වෙන්න පුළුවන් නේද? එහෙමත් නොවි තියෙන්න ඕන. කවදා හරි වහිනක ඒ වැහැල ඉවර වෙලා මේ පැත්තෙන් මේක යනවා ඇලට, අනිත් පැත්තෙන් අනික යනවා ඇලට. කවදා හරි දවසක පින්වතුනි ඇල දිගේ ඕක පල්ලෙහාට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඉතින් ඒ පල්ලිහා ගැනකොට ඕක කොහේ හරි රැඳෙන්න පුළුවන්. එකක් හරි රැඳුනොත් එහෙම ඕක අවදක් අස හිත වෙන දෙයක් නෙමෙයි. කවුරු හරි දරට ගන්න පුළුවන් ඔතනින් යන ගම. දිරල යන්න පුළුවන් ඔතනින් යන ගම. එහෙමත් නොවි පින්වතුනි මේ මේ කොට දෙකම යනවා කවදා හරි දවසක ගඟට. ගඟ දිගේ ඕක ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන ගිහිල්ලා ඕක වැටෙනවා මහා සමුද්‍රයේ. මහා සමුද්‍රයට වැටිලා ඕක සමුද්‍රෙ මැද්දට පාවෙලා යනවා. මහා සමුද්‍රයේ මැද්දට පාවෙලා ගිහිල්ලා කවදා හරි දවසක පින්වතුනි ওই දෙක එකතු වෙන වර හිලම හිල පුට්ටු වෙන්නේ. අන්න එතකොට පින්වතුනි අවුරුදු 100කට වතාවක් උඩ එන කන ගැස් බෑවෙක් ඉන්නවා. ඒක ඇවිදින්න ඒක ගාන්ටේ හිලාස්සෙන් ඔලුව දානවා උඩට. අහත බලන්න. දැන් ඔය කියපු එක වෙයිද පින්වතුනි? ඔය කියපු එක වෙන වැඩක්ද ඔය කියලා තියෙන්නේ? එහෙනම් කන කැස් බෑවා විය සිතුරෙන් අහත දකින්න තරම් මහා අමාරු වැඩක් පින්වතුනි මේ මනුස්සත්වයක් වැඩිද? පොඩ්ඩක් හිතලා බලන්න. ඔබගේ මනුස්සත්වය දැන් දැන් දුර වෙනනේ යන්නේ මේ. ඔබ මොකද්ද කරගෙන තියෙන්නේ මේ වෙනකොට? ඉහකේ සුදු වෙනා නම් එහෙමද? පොඩ්ඩක් හිතලා බලන්න. එතන තරුණ පිරිස හිතලා බලන්න පින්වතුනි ඉහකේ සුදු වෙනකම් සතර පහේ නිදාසලා නැත්නම් අපි මොකද්ද කරන්න ඕනේ? තරුණ ජීවිතෙන් ප්‍රයෝජනය ගන්න පිළිගෙන නිවන් දකින්න වැඩ පිළිවෙලට එකතු වෙන්න. ඒකයි මම කියන්නේ. අපිට අවුරුදු 60 70ක් නැහැනේ. ඔබට තේරෙනවනේ මූණ. මේ තරුණිය නිවන් දකින කාලේ. සද්ධර්මයේ නැගෙන කාලේ මහරහතන් වහන්සේලා බිහි වෙන්න තියෙන කාලේ. ඒකාන්තයෙන්ම මහරහතන් වහන්සේලා බිහි වෙනවා මේ ලෝකේ. ඔබ දන්නවා 26 වෙනිද මහා සාර පූජාවක් තියෙනවා. පුළුවන් තරමින් සම්බන්ධ වෙන්න ඒකට. පුළුවන් තරමින් සම්බන්ධ වෙලා පින්වතුනි ඒ ආශිර්වාද ශක්තිය මේ ලෝකෙට නිදහස් කරන්න. ඔබල එතනට යආගන්න බැරි නම් ගෙදර ඉඳගෙන පහන් ආලෝකයක් දැල්වලා හරි ඒ අනිස්ථානේ කරන් මේ මිහි මල්ලවද ලක්ෂ ගණනින් මහරහතන් වහන්සේලා බිහි වේවා කියලා. ඔන්න ඔය අනිස්ථානේ තුල පිංගුදිනේ පුණ්‍ය සමනන්තරයක් හැදිලා මාන බන්දලොන්නේ මිදෙන්න අවස්ථාවක් උදා වෙනවා මේ වීර්යවන්ත මහ උත්තමයන්ට. නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරන්න පිංගුදිනේ මේ කාලීන අවස්ථාවයන්. නැත්නම් සම්බුද්ධ සාසනේ කොහෙන් හොයද හොයාගන්න දන්තිමද? මාර්ගඵලිය වෙහෙන්න ගත්තොත් එහෙම. එන රහතන් වහන්සේලාගේ බිහිවීම ඒ කාන්තෙම අවශ්‍යයි. හැබැයි අනිත් එක අමතක කරන්න එපා. පින්වතුනි රහතන් වහන්සේලා බිහි වෙනවා මිස රහතන් වහන්සේලා ආනයනය කරනවා නෙමෙයි. රහතන් වහන්සේලා උඩින් වැටෙනවා නෙමෙයි. එන රහතන් වහන්සේලා බිහි වෙන්නේ කවුරු තුලින්ද? ඔබ තුලින්. රහතන් වහන්සේලා රහත් මෙහෙණිවරු බිහි වෙන්නේ ඔබ තුලින්. වීර්යය වඩන්න ඕනේ ඒකට. නිකන් ඉඳලා බෑ. පළමුව සතර පහෙන් නිදහස් කරගන්න තමයි. එතකොට බය නැහැනේ ඕන එකක් කරන්න. සන්තියාගේ ඔමට්ටෝ ඩහියමානේ මතකේ සංකාය දිට්ටි ප්‍රහාණය සතෝ පික්කු පරිබ්බේ. දන්නේන් පහර කන කෙනෙක් එයින් නිදහස් වෙන්න දැක් කරන්නේ යම්සේද? කොණ්ඩෙට ගිනි ඇවිලිච්ච කෙනෙක් ඒක නිවා ගන්න දැක් කරන්නේ යම්සේද? සත්කාය දෘෂ්ටිය දුරු කරගන්න කියලා තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙනවා. සත්කාය දෘෂ්ටිය දුරු වෙච්ච ගමන් පින්විතින සතර අපායෙන් ඔබ නිදහස් වෙනවා. ඒකම මතිද? නැත්නම් දැන් බලොත් එහෙම මොකටද රිස්ක් එකක් ගන්න? මොකටද අවදානමක් ගන්න ජීවිතේ? ඔබ පින් කරලා නැති මං කියන්නේ ඔය පින් නොකරපුවා ඉන්නේ කියලා මෙතන. දාන මාන ආදී සීල කුසල ක්‍රියාවන් සිද්ධ කරලා ඇති. පුණ්‍ය කර්මයන් සිද්ධ කරගෙන නැති. නමුත් පාප කර්මයක් හරි පරිසම්දුනොත් මොකද වෙන්නේ? අමතක කරන්න එපා මේ වෙන්නේ කෝසල මන්නිකාවට වෙච්ච දේ. මහා අසද්දෘෂ දානේ දීපු ඒ කාන්තාව හත් දවසකට අපාය ගියා. තේරෙන්නේ හත් දවසකට අපාය ගියා කියලා කියන්නේ මේ පොඩි දෙයක්ද? ඔය හත් දවසකට ගියේ කොහේද? හත් දවසකට ගියේ කොහේද ඔය? අපායට ගියේ. බල්ලෙක් වුණා නම් තම හොඳයි. හත් දවසේ නිරේට ගියේ මොන වරදක් කළාද බලන්න. මේ පොඩි වරදකට මතක් කියලා ආවයි වෙලා ඉන්න කම බුදුහාමුදුරුවෝ නිතර හම්බෙන්න ගියා බණ ඇහුවා හැබැයි අවබෝධ කළේ නැහැ. මොකද රාණිනේ රටේ රැජිනනේ මුදුලෙන් හිටියා විසක් අවබෝධ කරන්න ගියේ නැහැ ධර්මයේ. මොන හරි දෙයක් අවශ්‍ය වෙච්ච ගමන් ගිහිල්ලා බුදුහාමුදුරුවෝ තමයි හම්බුනේ හැමදෙස්සෙම. රටේ රාජ්‍යරුවන්ගේ කාන්තාව මෙරිඳ රටේ රැජින ධර්ම කාරණා එහෙම මෙන් අහගත්ත නිසා පිළිද ඒව අවබෝධ කරගන්න උත්සාහ කළේ නැහැ මානිය දුරු කරගෙන. ඒක නිසා මොකද උනේ? මාර්ගඵල ලබා ගන්න බැරි වුණා. මාර්ගඵල ලබා ගන්න බැරි වුණා. මහ දාන දුන්නා. පුළුවන් තරම් දන් දෙන්නේ. හැබැයි ওই මොනවා කරත් අන්තිමට වැඩක් වුණාද පින්කද? හත් දවසක් අපාගත වෙන සිද්ධාන ගිය අපායටනේ. අර මහ දරුණු ගති දින දැන ඔබට එක දවසක්වත් ඉන්න ඕනේ නැද? ඔය දරුණු ගති දින දැන ඔබට පැය කීයක් ඉන්න ඕනේ නැද? මිනිත්තු කීයක් ඉන්න ඕනේ? තප්පර කීයක් ඉන්න ඕනේ? මහා දරුණු ගති දින ගෑවේ තප්පර පහක් ඉන්න කැමතිද? එහෙනම් පින්වතුනි මොනවද මේ උජාරුවෙන් බලන් ඉන්නේ? වහ වහ තමන්ව නිදහස් කරගන්න. ඔය කවුරුත් එන්නේ නැහැ ඔබව නිදහස් කරන්න. දුවා දරුවෝ එන්නේ නැහැ ඔබව නිදහස් කරන්න. ධනෙ එන්නේ නැහැ ඔබව නිදහස් කරන්න. ගෝලිය හදාගත්තා එන්නේ නැහැ ඔබව නිදහස් කරන්න. ඔබ නිදහස් වෙන්න ඕනේ. ඔබ නිදහස් වීම සඳහා යම් ධර්මයක් තියෙනවා නම් අන්නේ ධර්මය තමයි අපි කතා කරන්නේ මෙතන. එහෙනම් දැන් මේ ධර්මයේ අවශ්‍යතාවයක් ඔබට තියෙනව නේද? නැත්තම් බණ කියන වැඩක් නැහැ නේ. සෝතාපන්න වීම සඳහා ධර්මයේ අවශ්‍යතාවයක් ඔබට තියෙනව නම් විතරයි තියෙන්නේ ධර්මයේ කතා කරන්නේ. නැත්තම් වැඩක් නැහැ. මම ඔබ බය කරනව නෙමෙයි. මම ඔබ බය නිදහස් කරනවා. ඔබ බය කියන්නේ මොකද්ද කියලා තාම දන්නේ නැහැ. මැරිලා ගිහිල්ලා මලකුණු පෙරේතයා වුණාට පස්සේ වැසිකිලි වලේ අසුචි කන්න ගත්තට පස්සේ තමයි තේරෙන්නේ. ඒක උදේින් පරක්කු වැඩි. දැන් මේකේ නිදහස වෙන්න බලමු. දැන් මේකේ නිදහස වෙන නම් බිඳුනේ සෝතාපන්න ඵලයේ ලබන්න නම් ධර්මයේ අහන ක්‍රමයක් තියෙනවා. සෝතාපන්න ඵලයේ ලබන්න නම් ධර්මයේ අහන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ ධර්මයේ හැවුව නැත්නම් කොච්චර හැවුවත් සෝතාපන්න වෙන්න බෑ. මේ මං කියපු ක්‍රම නෙමෙයි තථාගතයන් වහන්සේගේ දේශනාව. නිකන් අහන්නම් වාලේ බණ හැවුවට කොච්චර හැවුවත් බිඳුනේ සෝතාපන්න වෙන්න බෑ. මං ඒව හේතු සහිතව ඔබට පෙන්නන්න. හැබැයි ඔබ තථාගත ශාසනය අහලා තියෙනවා පිංගුදිනේ දර්ශනයේ පහතම්ම කියලා එකක්. එහෙනම් දහම් දර්ශනයෙන් පහ කරගන්න පුළුවන් ආසව ටිකක් තියෙනවා. අන්නේ ආසව ටික පහ කරනකොට සෝතාපන්නයි කියලා මජ්ක්‍ධිම නිකායේ මූලපන්නාසකේ දෙවනි සූත්‍රයේ සබ්බාසව සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙනම් මගේ මතකේ මගේ මත මතාන්තර කියනෝ නෙමෙයි. ඒකේ ආකාරයෙන් දේශනා කළ දිල එහෙනම් බින්දුනේ ඔබ මේ වෙලාවේ බලන්න ඔන්න දර්ශනෙන් පහ කරගන්න ඕන කොටස පහ කරගන්න. දහම් ඇසීමෙන් නෙමෙයි බින්දුනේ පහ කරගන්න දහම් දර්ශනෙ. එහෙනම් දැන් මොකද්ද වෙන්න ඕනේ? අහන එක විතරක් මදි. අහන්න ඕනේ තමයි අහන්න නැතුව මේක කරගන්න බෑ. හැබැයි අහන වෙලාවේ දර්ශනය කරන්න කියලා එකක් කියනවා මොකක් හරි. ඔබට ඔන්න උන් තේරුම් ගන්න ඕනේ මොකද්ද ඔය දර්ශනය කරනවා කියලා කියන්නේ. එහෙනම් ඔහේ කන දියන් හිටියට පුළුවන් ද මේක කරගන්න? ඉස්කෝලේ ඉතිහාස පාඩම කියලා දෙන වෙලාවට ඔබට පුළුවන් ඕනම් කන තියාගෙන ඉන්න. මේ කියනෝ බාගෙන ඉන්න. ඒක වෙනම දෙයක්. ඒක කරන්න මත ඔබට ඉතිහාසයේ මතක හිටි. හැබැයි පිටුදින සෝතාපන්න මාර්ගයටපත් වෙන සෝතාපන්න ඵලයටපත් වෙන නම් ඔයකම වේදේ හරියන්නේ නැහැ. එහෙනම් අහපු පමණින් විතරක් හරියන්නේ නැහැ. පිටුදින තව ටිකක් තියෙනවා කරන්න. ඔන්න ඔය ටික දැන් මම කියන්නම් අද පටන් ඔබ සද්ධර්මයක් ශ්‍රවණය කරන ඕනෙම කෙනෙක්. නිවන පිණිස යම් දහමක් දේශනා කරනවා නම් මෙන්න මේ ක්‍රම වේදෙන් අහන්න. ඕනෙම කෙනෙක් නිවන පිණිස නම් දහම් දේශන්නේ මේ ක්‍රම වේදෙන් අහන්න පිළිදෙන අපට සෝතාපන්න වෙන්න පුළුවන් යම් අවස්ථාවක. කෙනෙකුට අද සෝතාපන්න වෙන්න බැරි වෙන එකක් නැහැ. කෙනෙකුට ඊළඟ දේශනාවදී කරගන්න පුළුවන් ඒ තමයි. තව කෙනෙකුට අනිත් දේශනාවදී කරගන්න තව යටිවරේ කියන සද්දාල මේ දේශනාවදී කරගන්න පුළුවන්. ඒකයි තියෙන්නේ. එහෙනම් කොහොම හරි උත්සාහ කරන්නේ අන්න ඒ දේ කරගන්න. හිස ගිනිගත් එක එකින් නිමෙස ඔබට දැනෙන්න ඕනේ මේක මම කරගන්න ඕනේ කියලා. නැත්තම් හරි මෝඩයි. ඔය මෝඩ බව කොච්චරද කියලා ඔබට තේරෙන්නේ නැරනට පස්සේ මහා උජාලවට මහා සල්ලිකාරයෝ වගේ ඉන්න ඕන මුදුනේ පැතිය මදුරු තැටි අපිට හොඳට බලේ තියෙනවා දැන් සල්ලි තියෙනවා ධනෙ තියෙනවා ඔක්කොම තියෙනවා කියලා හිතාගෙන මලාට පස්සේ පිංගුදෙනේ කෙලින්ම අසුචි ගන්න මලකුණු පෙරේතයා අර පරණ කෝන්තර පීරි මිදි මහ ගන්න කලින් ඒ ලෝකෙට ගියවුන් එනවා ඊට පස්සේ ඇයිලා ගාලා කුඩු කරලා දාන ඔරු කටු ඉතත් මේසි වැඩ නෙමෙයි සමාධියක් සමාධියකට පත් වෙච්ච දවසක ඔබ මේවා දකි දැක්ක කර පස්සේ හීන් දාලි දාලේ ඔබට ඒ ලෝකේ වෙන ඒවා දැක්කට පස්සේ ඔබ එනකම් බලන් ඉන්නවා සමහරු අතීත සංසාරයේ අපි දහ බල වැඩ කරලා අපි ආවේ දැන් නම් හරි සාන්තුවරයෝ නේද අපි සාන්තුවරයෝ වගේ ඉන්නවා බලන් ගහන්න ඉඳගෙන ඉවරලා අපි හැබැයි අතීත සංසාරයක පිළිගන්නේ මේ ධර්මය නොලැබිච්ච නිසා අද ධර්මය නොලැබිච්ච මිනිස්සු කරන වැඩ අපි ඒ කාලේ කරන්නේ දැන් එහෙනම් ඕවා එක එක පස්සෙන් එනවනේ කොහෙන් බේරිලා යන්නද කොහොමද ගමන් නැ මේ දෙන්නේ ඔන්නෙන් අහගන්න මේ සද්ධර්මය අහන්න ඕනේ විදිහ. එහෙනම් පළමු කොට මේකදී සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට සිහියෙන් ඉන්න. සිහියෙන් ඉන්න කියලා කිව්වේ පින්වතුනි මේ සද්ධර්මය මම අවබෝධ කරනවා කියන මහා අදිස්ථානකින් යුක්තව ඉඳගෙන. ඒකටම අහුම්කම් දීගෙන ඉන්න. ඕක තමයි පළවෙනිම එක. ඔය කොච්චර කිව්වත් කවුරු හරි දැන් මෙතනින් නැගිලා අරහෙට ගියොත් එහෙම ඔක්කොම නල්ලකුණු කරන්න පටන් ගන්නවා. කවුද ගියේ මොකටද ගියේ මොනවද ඇඳලා තියෙන්නේ ඇයි මෙයා මෙයා යන්නේ ඔය ඔක්කොම නන්දකරු කරලා පටන් ගන්නවා මට පේනවා මේ මෙහෙම බලන් ඉන්න ඔලු ටික අර මිනිස්සේ අර මැද්ද නේද මේම හැරෙනවා බලන්නේ මේ දැන් අහන්නේ මොකද්ද දැන් බලන්නේ අර මිනිස්සේ මොකද්ද මේ මොකද්ද මේ යන්නේ ඇයි මේ නැගිටලා යන්නේ මේ වෙලාවේ මොකද්ද මේ අඳන් ඉන්නේ කොහේ කලින්ද ඔක අරන් තියෙන්නේ මොකක්ද දන්නේ මෙයාගේ නම කසාද බැඳලාද දන්නේ ඔය ඔක්කොම බිඟුත්‍රි හිතින් ඉඹද ඉඹද බලනවා එතකොට දේශකයන් වහන්සේ සද්ධර්මයේ කියලා ඉවරයි. ආ යාපස දෙනකොට පින්විතුනි ගොඩක් දුර ගිහිල්ලා සද්ධර්මයේ. ඕකයි ප්‍රශ්නේ. එහෙනම් හෙළමෙතන සිහියෙන් ඉන්න. සිහියෙන් ඉන්න, සිහි බුද්ධියෙන් ඉන්න. මම සද්ධර්මය අහන්න ආයි මම සද්ධර්මයේ ශ්‍රවණය කරනවා කියන සිහි බුද්ධියෙන් ඉන්න. ඕක තමයි පළවෙනි එක. දෙවෙනි එක තමයි පින්විතුනි මේ අහන ධර්මයේ තර්ක කරන්න. තර්ක කරන්න ඕනේ යාළුවොත් එක්ක නෙමෙයි. ධර්මයේ යාළුවොත් එක්ක පිරිසක් එක්ක තර්ක කරන්න යනගෙන අමාරු වැටෙනවා. අලගත් දූප සූත්‍රයේ බුදුහාමුදුරේ දේශනා කළ දේ සාර්ථකව කඳ පැද්දෙන් අල්ලගත් වගේ අනිත් පැත්තට පටාස් ගාලා ගහනවා. මොකද ධර්මයේ ටිකක් දැනගත්තා කියලා කියන්නේ කිව්වොත් හැමදෙස්සෙම මාන්නක්කාරකමට එන්න පුළුවන් කියන එක. මම ධර්මයේ දන්න උඹලා ඕනනම් ගෙන මගෙන් අහගෙන ඉන්නේ. ගොඩාක් අය ධර්මයේ දැනගන්නේ මාන්නක්කාරකමට එන්නේ. ඊළ මුදුර වගේ ආන් මාත් දන්නවා ධර්මයේ වරින් මාත් එක ධර්මයේ තර්ක කරන්න කියේ. එහෙම හරියන්නේ නැහැ. ධර්මයේ තියෙන තර්ක කරන්නේ නෙමෙයි. ඒ පැත්තට තර්ක කරන්නේ නෙමෙයි. ධර්මයේ අතක්කා වචනයි කියලා කිව්වෙ පිටුදෙනි ධර්මයේ තර්ක කරන්න එපා කිව්වා නෙමෙයි. අතක්කා වචනයි කියලා කියන්නේ ධර්මයේ තර්ක කරලා වෙනස් කරන්න බෑ කියන එක. තථාගතයන් වහන්සේගේ ධර්මයේ කවදාකවත් කාටවත් වෙනස් කරන්න බෑ. උන්වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව කරන වෙලාවේ පිටුදෙනි සියලුම දිව්‍ය ලෝකවල ඉන්න පිරිස් බ්‍රහ්ම ලෝකවල ඉන්න පිරිස් පීතිගෝසා පැවැත්ති ඕක කියන. ඒ තම භගවතා බාරාණසියන් ඉදිපතනේ නිකදායි අනුතරන් ධම්මචක්ක පවති දන් අපපතිවත්යන් සමනේනවා බ්‍රාහ්මණේනවා දේනේනවා මාරේනවා බ්‍රාහ්මණාවා කේනතිවා ලෝකාසුනි. මෙලෙස තථාගතයන් වහන්සේ විසින් බර්ණස ඉදිපතන මිගදායිනේ දේශනා කර ආරම්භ බදාරන් දෙවිච්ච මේ ධම්සත් පැවතුම් සූත්‍ර දේශනා වෙන ධම් න්‍යාය ධර්මය. දෙවිකුට මනුස්සෙකුට මාරේකුට බ්‍රාහ්මණේකුට ශ්‍රමණේකුට කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑ කියලා මේ ලෝකේ ඉන්න. වෙනස් කරන්නත් බෑ නැවත පවත්වන්නත් බෑ. එහෙනම් කොච්චර තර්කවාද මතවාද ගොඩනැගුවත් පිළිදෙන සත්‍යගත ධර්ම කෙනෙක් වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් ඔබට කරන්න තියෙන්නේ මොකද්ද? මේ සද්ධර්මයේ ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න මොකද්ද කරන්න තියෙන්නේ? ඒක හොඳාකාරව තර්ක කර කර බලන්න. හොඳට විමස විමස බලන්න. මේ අහන වෙලාවේ තමයි මේක කරගන්නේ. හොඳට විමස විමස ඇතුළට දාගන්න මේ කියන්නේ. ඒත් එක්කම කරන්න ඕන ධර්මයක් තියෙනවා මේක. හොඳට විමස විමස මේක ගන්න ගමන් තමන්ගේ ජීවිත අත්දැකීම් වලට මේක ඔබ ගන්න. තමන්ගේ ජීවිත අත්දැකීම් වලට මේක දාගන්න. තමන්ගේ ජීවිත අත්දැකීම් වල දාගන්නකොට තමයි පින්වතුනි මේක තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා කිව්වේ පින්වතුනි ප්‍රත්‍යේෂය වෙනවා කියන්නේ. හැම දෙයකම තියෙනවා ප්‍රත්‍යක් අවිද්‍යා ප්‍රත්‍ය කියලා. ඔය අවිද්‍යා ප්‍රත්‍යයෙන් තමයි අපි හැමදෙස්සෙම මේ ලෝකෙ දිහා බලන්නේ. එහෙනම් අවිද්‍යාව කියන්නේ නොදැනීම. ඇත්ත ඇති හැටියෙන් දන්නේ නැතිකම. එහෙනම් අවිද්‍යා ප්‍රත්‍යක්ෂය වෙන්න ඕනේ හැමදෙස්සෙම. එහෙනම් සද්ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවෙදී පිටින් ධර්මයේ තර්ක කර කර තමන්ගේ ජීවිතයට දාගනින්දි අර අවිද්‍යා ප්‍රත්‍යක්ෂය වෙලා යනවා. තමන්ගේ ජීවිත ලෝක දාගත්තේ නැත්නම් වෙන්නේ ධර්මයේ අහද්දි විශ්වාසය වැඩි වෙනවා විතරයි. ධර්මයේ අහන්න අහන්න විශ්වාසය වැඩි වෙනවා. විශ්වාසය වැඩි වුණාට වැඩක් නැහැ පිටින් මොකක් නැතුවද? ප්‍රත්‍යක්ෂය නැතුව. එහෙනම් ප්‍රත්‍යක්ෂ වීම කියන එක තියෙන්න ඕනේ. ඔය කොච්චර බණ ඇහුවත් විශ්වාසය වැඩි වෙනවා විතරයි. ජීවිතේනේ දාල ප්‍රත්‍යක්ෂ කරගත්තේ නැත්නම් පිටින් මේක කරන්නේ නැහැ. මම උදාහරණයකින් ඔබට පෙන්නන්නම් මේක. ඔබ හිත ඔබ ඔබට ඔබගේ යාළුවෙක් ඇවිල්ලා කියනවා. ඔබගේ අල්ලපු ගෙදර මිනිසයා අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා. මේක කිව්වහම පස්සේ පිටින් දැන් යාළුව නිසා ඔබට විශ්වාසයක් ජනිත වෙනවා. මේක මෙහෙම වෙන්න පුළුවන් කියලා විශ්වාසයක්. හැබැයි විශ්වාසයක් ජනිත වුණාට පිටින් මේක ප්‍රත්‍යක්ෂ වුණාද ඔබට? ප්‍රත්‍යක්ෂද නෑ. ඔබ තුල කුකුස් තියෙනවා. ඔබ තුල නොදැනීමක් තියෙනවා. මේක එහෙමද දන්නේ නෑ. එහෙම නැති වෙන්නත් පුළුවන්. මූ තරහට කියන වෙන්නත් පුළුවන්. එහෙනම් ප්‍රත්‍යක්ෂ උනේ නෑ තාම. තවත් යාළුවෙක් ඇවිල්ලා කියනවා. තවත් යාළුවෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම පින්වතුනි මේක දැන් ප්‍රත්‍යක්ෂද? දැන් ප්‍රත්‍යක්ෂද? ඒත් නෑ. මොකද උනේ? විශ්වාසය වැඩි වුණා තව ටිකක්. නමුත් ප්‍රත්‍යක්ෂ උනේ නෑ. ඔබගේ බිරිඳ හෝ ස්වාමි පුරුෂය ඇවිල්ලා කියනවා. දැන් ප්‍රත්‍යක්ෂද? දැන් ප්‍රත්‍යක්ෂද? ඒත් නෑ. තවත් උනේ විශ්වාසය වැඩි වෙච්ච එක විතරයි. ඔබ දවසක් වැඩ ඇරිලා ගෙදරේදී ඔබ දකින්න පාකේ දෙන්න ඉන්නවා. දැන් ඔබල ජීවිත අත්දැකීමක් ආවා නේද? අන්නේ ජීවිත අත්දැකීමෙන් අර විශ්වාසයෙන් ගත දේ දාගත්ත එකම මොකද උනේ? මෙච්චර වෙලා ඒ පිළිබඳ යම් කිසි අවිද්‍යාවක් තිබුණා නම් අන්නේ අවිද්‍යාව ප්‍රත්‍යක්ෂය වෙලා ගියා. අන්න ප්‍රත්‍යක්ෂ වුණා. දැන් ආයේ කවුරු කිව නිසාවත් නෙමෙයි තමන් හොඳාකාරවම දන්නේ. ඔන්න ඕක කරගන්න ඕනේ දිනුදිනේ ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේ. නැත්නම් ඔබ බණ අහනවා විශ්වාසය වැඩි වුණා. තව බණක් අහනවා විශ්වාසය වැඩි වුණා. තවත් බණක් අහනවා විශ්වාසය වැඩි වුණා. එහෙනම් විශ්වාසය වැඩි වෙනවා වැඩි වෙනවා වැඩි වෙනවා වැඩි වෙනවා විතරයි නේද? ප්‍රත්‍යක්ෂ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රත්‍යක්ෂ වීමක් සිද්ධ වෙන්නේ නම් පින්වතුනි ඒ අසාගත ධර්මයේ තමන්ගේ ජීවිතයට දාන්න ඕනේ. ඒකයි කිව්වේ තමන් තුලින් මේ ධර්මයේ නැගෙන්න ඕනේ. තමන්ට මේක අවබෝධෙටම එන්න ඕනේ. තමන්ගේ නෝනගේ අවබෝධයෙන් තමන්ට නිවන් දකින්න බෑ. තමන්ගේ ස්වාමි පුරුෂයාගේ අත්දැකීම් වලින් තමන්ට නිවන් දකින්න බෑ. දැන් තමන්ගේ අත්දැකීම් වලටම දදා මේක දින අවිද්‍යාව සත්‍ය දුරු කරගන්න. ඔන්න එහෙනම් ඒ කරුණ හරි. දැන් කරුණු දෙකක් කිව්වා. නිකන් අහන්නන් වාලි දනහලා මේ කරගන්න බෑ. තුන්වෙනි කාරණා තමයි පිංගුතුනි යෝනිසෝ මනසිකාර්යය. යෝනිසෝ මනසිකාර්යය කියලා කිව්වේ මොකද්ද? එලෙමිසිටි සිහිය කියලා කිව්වට පිංගුතුනි ඔතන තව ගැඹුරු තේරුමක් තියෙනවා. එලෙමිසිටි සිහිය තමයි අපි තව පොඩ්ඩක් ගැඹුරට ගිහිල්ලා බලමු කෝගේ මොකද්ද කියන්නේ කියලා. යෝනිසෝ මනසිකාර්යය කියලා කියන්නේ පිංගුතුනි යෝනි ඉස මන ඉතිකාර කරනවා කියන්නේ. යෝනිය කියලා කියන්නේ පිංගුතුනි උප්පත්ති ස්ථානේ. උප්පත්තිය ලබන තැන. එහෙනම් යෝනි ඉහ කියලා කියන්නේ පිංගුතුනි උප්පත්තිය ලබන තැන මුදුන. එහෙනම් මේ උප්පත්තිය ගේන මුදුන මොකද්ද? ජාතියේ මුදුන මොකද්ද පිංගුතුනි? අවිද්‍යා තෘෂ්ණා. එහෙනම් දැන් මොකද්ද කරන්න ඕනේ? යෝනිසෝ මනසිකාර කරනවා කියලා කියන්නේ පිංගුතුනි ඒ දහම් කාරණා වලට අනුව මොකද්ද කරන්න ඕනේ? මේ යෝනි ඉහ කඩල යනකල් මන ඉතිකාර කරන්න. මන පවත්තගෙන ඉන්නේ ඒකට. ඒකටම ફોකස් කරලා ඒකටම පහර දෙන්න තියෙන්නේ. ඒකටම පහර දෙනවා මක් වෙන කන්නා අවිද්‍යා තෘෂ්ණා මුදුන කඩල යනකම්. එහෙනම් ඕක මෙතන කෙරේවි. ඔය ටික නොකෙරුණොත් පින්වතුනි ඔබ කොච්චර බණ ඇහුවත් ඔබට සෝතාපන්න වෙන්න බෑ. ඇහිමෙන් සෝතාපන්න ඵලයටපත් වෙනවා ඇහිමෙන් විතරක් නෙවෙයි. මේ කන දැහෙන පමණින්ම සෝතාපන්න ඵලයටපත් වෙනවා නම් පින්වතුනි ඔබට පුළුවන් නේද දෙකවල් ඔය මේ වයස අවුරුදු 3ක විතර පොඩි එකෙක් වෙනලා මෙතන තියාගෙන ඉන්න සෝතාපන්න වෙන්න. වෙයිද? එහෙම හරි ඒකට ඇහෙන්නේ නැද්ද කන් තියෙනවනේ ඒකට. ඔය පන්දල් වල බල්ලෝ එහෙම ඉන්නේ. මේ හාමුදුරුවෝ බණ කියනකොට බල්ලෝ සෝවාන් වෙන්නේ නැහැ නේද? ඇයි උන්ට කන් නැද්ද? තියෙනවද? එහෙම හරියන්නේ නැහැ. කණෙන් විතරක් මේ වැඩේ කරගන්න බෑ. නේ මන්ද බුදු කියන්නත් පුළුවන් වෙන්නේ නැහැ. මන්ද බුදු කියන්න කන් තියෙනවනේ. මන්ද බුදු කියන සෝවාන් වෙන්නේ බෑ. එහෙනම් ඔන්න හිතලා බලන්න මේ විදිහට මොකද්ද ඔබ කරන්න ඕනේ කියන්නේ. එහෙනම් දැන් මේ කියන ධර්ම කාරණා එකින් එක බින්දුවේ තර්ක කර තමන්ගේ ජීවිතයට දාන්න. තමන්ගේ ජීවිතයට දදා පුළුවන් තරම් අවබෝධයට ගන්න උත්සාහ කරන අන්න එතකොට බින්දුවේ වෙන්නේ මොකද? අවිද්‍යාව ප්‍රත්‍යක් තියෙනවා නම් අන්න ඒක ෂේ වෙලා යන රටක් ගන්න. එහෙනම් මේ අර යෝනි ඉහ කඩන යනකම් උප්පත්ති ඇති කරන යම් අවිද්‍යාව දෝෂනා බන්ධන තියෙනවා නම් අන්න ඒ බන්ධන කැඩලා යන කම බින්දුවේ මේ මන ඉතිකාර කිරීම වැඩ පිළිලේ දෙන්න ඕනේ මේ වෙලාවේ. ඔන්න ඔය ටික සම්පූර්ණ වුණොත් පින්වතුනි ඔබට සෝතාපන්න වෙන්න පුළුවන්. මං කියපුවද ඔය? නෑ. තථාගතයන් වහන්සේගේ වචන. පැහැදිලි කර දුන්න විතරයි. ඒ විදිහ දහන්න බලන්න ඕනේ මොකද වෙන්නේ කියලා බලන්න. අපි කරුණෙන් කරුණ කතා කරමු. බොහොම සරලව කරුණෙන් කරුණ මම ඔබට පෙන්නලා දෙන්න. කරුණෙන් කරුණ කතා කරද්දී පින්වතුනි ඔබට ලේසියි මේ ඔක්කොම දාගන්න. උදාහරණ උපමා උපමේය පෙන්වන්න. ඒ උදාහරණ ගන්න හැම වෙලාවකම මිනිඳුනේ තමන්ගේ ජීවිතය අදාල උදාහරණයක් තමන් හදාගෙන දාගන්න හැක් ගන්න. එතකොට තමයි මේව ගලප ගන්න ලේසි. ධර්මත කියන්න මිනිඳුනේ. අපි හරි කැමති නේද මේ බවෙන් බවට යන සැරිසැරීමට? මේ බවෙන් බවට මේ සැරිසැරීමෙන් යන මේ ගමනට කැමති නේද අපි? ඉතින් නෑ කියලා හරියන්නේ නෑ නේද? නෑ කිව්වනම් එහෙම යන්නේ නැතුව ඉන්නට. ඔය නෑ කියන්නේ කටින්නේ. එතන හිතින් මේ ඊළඟ භවයේ බලාපොරොත්තු වෙන්නේ මේ දෙන්නේ. ඊළඟ භවය කියලා කිව්වට පස්සේ පිළිගන්නේ ඊළඟ භව සඳහා මේ මැරෙන්න මොන්නේ නැහැ. ඊළඟ භව හැදේ. මේ දැන් තියෙන භවක් තියෙනවා ඊළඟ තව භවක් හැදේ. කම්මැලි භවත් භව. මෝඩ භවත් භව. මෝඩ භව නිසා හටගන්න જાති මොකක්ද? මොකද මොන જાතියද හටගන්නේ? මෝඩ જાතිය කියලා හටගන්නේ. ඉතින් මෝඩ જાතිය ජරාවට මරණයටපත් වෙනවා. ඊට පස්සේ ආයි සංකාර කර කර තව જાතියක් ගොඩනගා ගන්න. ඒ જાතිය ගොඩනගන්නේ භවක් නිසා. එනං එක එක ಜಾති භව තියෙන ඔය බබ ඔක්කොම එකට එකතු කරගත්තාම භව තුනකට කඩන්න පුළුවන්. ඒ තමයි රාග භව, ද්වේෂ භව, මෝහ භව කියන තුනට. එනං ඔය තුනම ගත්තට පස්සේ බිංගුදින මේ ලෝකේ තියෙන ඕනෑම භවක් මේ භවය නෙමෙයි බිංගුදින භවක් තියෙනවා. එනං ඔය හැම එකකින්ම මොකද වෙන්නේ? ಜಾති හැදෙන්න පටන් ගන්නවා. ඔය හැම එකක් එකක් නිසාම ಜಾති හැදෙනවා. අපිට තියෙන නේද බිංගුදින සුභ කියලා සුභ කියලා දෘෂ්ටිය. මේ ලෝකේ හරි සුභයි කියලා දෘෂ්ටිගත වෙලා නෙමෙයි අපි ඉන්නේ. සෝ ලෝකේ සුභයි කියලා දෘෂ්ටිගත වෙනවා කියලා කියන්නේ පිළිගන්නේ මේ භවයේද සුසුසුයි කියලා හිතාගෙන ඉන්නවා. සුභ කියලා කිව්වේ ඒකට. ඒ ද්‍රව්‍ය වස්තු හෝ සත්ව පුද්ගලිය නිසා භවයේද සුසුසුයි. ඊළඟ භවයේ පවතින සුසුසුයි. ඔන්නෝ මේ මට්ටමේ දෘෂ්ටිගත වීමක් අපිට තියෙනවා. මේ ලෝකේ තියෙන ඕනෑම දෙයක් ගත්තොත් එහෙම ඒක හරි සුභයි කියලා තමයි අපි ගන්නෙ. සුභයි කියලා ගන්න හේතුව මොකක්ද? සුභයි කියන දෘෂ්ටිගත වෙන්නේ හේතුව මොකක්ද? මොකක් හින්දාද ඔබ සුභයි කියන දෘෂ්ටිගත වෙන්නේ? සාරයි කියන වැඩේ නේද? ලෝකයේ සාරයි කියලා මුලා දෘෂ්ටියෙන් ඉන්න නිසා නෙමෙයිද පින්වතුනි? දැන් මං කියන්නේ මාත් එක්ක කතා කරන්න ඕනේ. එතකොට ලේසි මේක කරන්න. ලෝකයේ සාරයි කියලා මුලා දෘෂ්ටිය නිසා නෙමෙයිද ඒක වෙන්නේ? ලෝකයේ සාරයි කියලා මුලා දෘෂ්ටියද වැටෙන්නේ ඇයි? මොකක්ද ඒ කාරණා? ලෝකයේ සාරයි කියලා මුලා දෘෂ්ටියද වැටෙන්නේ ඇයි පින්වතුනි? තව දෘෂ්ටියක් නිසා. මොකක්ද ඒ දෘෂ්ටි? තණ්හාව නිසා නෙමෙයි. මොකක් නිසාද? ලෝකයේ සැපයි කියලා හිතාගෙන ඉන්න නිසා, ආස්වාදයි කියලා හිතාගෙන ඉන්න නිසා, ලෝකයේ සැපයි කියලා ගත්ත මුලා දෘෂ්ටියක් තියෙන නිසා. ලෝකයේ සැපයි කියලා ගත්තේ ඇයි ඔබ? දැන් ඔබ සාර සැප දේවල් නෙමෙයිද? කවුරු හරි ඇවිල්ලා තඩි පොල්ලකින් තඩි පානවා ඔබේ ඔළුවට, දැන් සාරද නේ? එහෙනම් සාර වෙන්නේ මොකද්ද? සැප දේවල්. එහෙනම් ලෝකයේ සාරයි කියලා දෘෂ්ටියට වැටෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ලෝකයේ සුඛයි කියලා දෘෂ්ටියට වැටෙන්න ඕනේ නේද? ලෝකයේ සුඛයි කියලා දෘෂ්ටියට වැටෙන්නේ නැතුව ලෝකයේ සාරයි කියලා දෘෂ්ටියට වැටෙන්නේ නැහැ කවුරු? එහෙනම් ලෝකයේ සුඛයි කියලා වැටුනේ ඔන්න හොඳට ඔළුවට අරන් බලන්න. මොකද ලෝකයේ සුඛයි කියලා වැටුනේ කොහොමද කියේ? ඇයි ලෝකයේ සුඛයි කියලා හිතන්නේ ඔබට? තියෙන හොඳ වදනයක් කියනවා. මොකද්ද? ඉංග්‍රීසි යම ඔබට සුඛ වෙන්නේ ඔබ අකමැති විදියට වෙන කොනද කැමති විදියට? එහෙනම් ඕකෙම වැටෙනවා නේද? ඔබට යමක් සුඛයි කියලා දෘෂ්ටිගත වෙලා තියෙනවා කියලා කියන්නේ මොකද්ද? ඈ? ඔබ වශයෙන් දේවල් පවතිනවා කියලා දෘෂ්ටියකට වැදලා ඉන්නේ. පිටුදේ මේක මහා ගැඹුරු තැනක්. මම ඔබට ඒක පෙන්වලා දෙන්නම්. ඔබ හැම තිස්සෙම ඔන්න ඔය දෘෂ්ටිගත වෙන්නේ ඉන්නේ කියලා. ඔබ වශයෙන් මේවා තියෙනවා කියලා මහා දෘෂ්ටියක ඉන්න ඔබ. ඒක නිසා තමයි ඔබට මේ ලෝකයේ සුඛයි කියලා පේන්නේ. සුඛයි කියලා පේන නිසා, ද්වේ දෘෂ්ටිගත වීම නිසා තමයි පින්වතුනි ඔබට මේ ලෝකයේ සාරයි කියලා වැටහෙන්නේ. ඒකට දෘෂ්ටිගත වෙලා ඉන්න නිසා තමයි ඔබට ලෝකයේ සුභයි කියලා වැටහෙන්නේ. ඉතින් ලෝකයේ සුභයයි ගත්ත කෙනා මොකද වෙන්නේ පින්වතුනි? මේ සසරේ සැරිසරසර යනවා. එහෙනම් මේකෙන් නිදහස් වෙන්න නම් පින්වතුනි මේ මුලින් ඉඳලම ගලවගෙන ඉන්න ඕනේ. ඕකට කියනවා දෘෂ්ටි විපල්ලාස කියලා. අනිත්‍යේ නිච්ඡන්ති දුක්ඛේ සුඛන්ති අනත්තේ අත්තන්ති අසුභේ සුභන්ති දෘෂ්ටි. ඔන්න හොඳට බලන්න පින්වතුනි, ඔබ හැම මොහොතකම ඔබ වශයෙන් මේ ලෝකේ තියන්න හදනවද නැද්ද කියේ? මං මේ අහන ප්‍රශ්නෙට මට උත්තර දෙන්න. අම්මා කියලා කියපු ගමන් ඔබට දැනෙන්නේ මිය යාමත් ජීවත් වීමත්ද? අම්මා කියලා මගේ අම්මා කියන වචනේ ඇහෙනකොට, ඒ කියන්නේ ඔබගේ අම්මා කියන වචනේ ඇහෙනකොට ඔබට සිහිවන්නේ ජීවත් වීමක් ගැනද මරණයක් ගැනද? ජීවත් වීමක් ගැන නේද? ඔන්න ඕක බියදේ ජීවත් වීමක් ගැන. ඒක වැටහිච්ච ඒක ඒ වෙලෙම හැදිලා එනවා. ඕකට කියනවා සංයෝජන කියලා. ඔය හැදෙන මනේ හැදෙන සංයෝජන. ඔය සංයෝජනේ හැදිච්ච ගමන් ඔය සංයෝජනේ හැදෙන්නේ පින්වතුනි අතීතේ තිබිච්ච නාම රූප උපාදාන කරගත්තුවා විඥානයේ බැහැගෙන. චිත්ත මනෝ මානසං හදයන් පන්නනම් මනෝ මනායතනම් මනේන්ද්‍රියම් මනෝ විඥානම් විඥාන කන්දෝ කියන தත්තෙට යනකම් මේ චිත්තය කහට ගැන්විලා ඔය හදන සංයෝජනයක් තියෙනවා. මේ ගැඹුරට යන්න අවශ්‍යතාවයක් නැහැ. ගැඹුරු දහම් විශ්ලේෂණය කරගන්න පුළුවන් තව ඉස්සරහට. සෝතාපන්න වේ කොටක් දාලා ඉක්මනට මොන දහම් ගැටයක් හරි දාලා ඒක කරගන්න පිංගුතර. හස්සේ පුළුවන් ඔබට ඒකට යන්න. අනිත් දහම් ගැටු කරවලට. ඔය දැන් මං කියුවේ මහා ගැඹුරු ධර්ම කාරණාව. විඥානයක් බවට පත් චිත්තයක් පාරිසුද්ධ චිත්තයක් විඥානයක් බවට පත් වෙනකන් කාට ගැනීම ආකාරය ආරම්භන විඥාන ලක්ෂණන් චිත්තං කියන දන්න තමයි හිත තියෙන්නේ. හැබැයි ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙවි මේක විඥානේ දක්වා යනවා. ඒ විඥානේ දක්වා යනකොට විඥානේ කියන්නේ මායාකාරයක් කියලා උදාහරණ කිව්වේ ඒක. විඥානේ දක්වා කහට ගැනුණාට පස්සේ තියෙන එක නෙමෙයි පෙන්වන්නේ, දැන් හදාගත් එකක් තියෙන්නේ තමයි. ඒ මෙච්චර කාල උපාදාන කරගත්ත නාම රූපෙම ඔක්කොම ඔගේ බහ ගන්නවා. ඔක්කොම ඔගේ බහගෙන ඒක තමයි දෙන්නේ. දැන් ඔන්න හිතලා බලන්න පින්වතුනි, දැන් ඔන්න අම්මා කියලා කියනකොටම ජීවත් වීම ගැන හිතෙන්නේ. ඒ හිතනකොටම පින්වතුනි ඔබ ඔබගේ වසඟේ පවත්තන්න හදනවද නැද්ද? ඔබගේ අම්මා මැරෙයි කියලා කවදාකවත් ඔබ හිතුවද මේ ජීවිතේ? ඔබගේ අම්මා මැරෙනවා කියලා ඔබට හිතෙච්ච එක දවසක්වත් තියෙනවද? ඔබගේ අම්මා මැරෙයි කියලා හිතුණාද කවදාවත්? නෑ. අනිත් අයගේ අම්මලා මැරෙයි කියලා හිතුණා. අනේ ඕනේ තරම් හිතෙනවා. අනිත් ඔක්කොගේම අම්මලා තාත්තලා මැරෙනවා. කාගේම අම්මලා තාත්තලා මැරෙන්නේ නැද්ද? මගේ අම්මා තාත්තා මැරෙන්නේ. අනිත් ඔක්කොගේම දරුවෝ මැරෙන්න පුළුවන්. කාගේ දරුවෝද මැරෙන්නේ නැත්තේ? තමන්ගේ දරුවා. ඔබට කවර කවදාකවත් හිතලා තියෙනවද පිටින් ඔබගේ දරුවෝ මැරෙයි කියලා? හිතලා තියෙනවද? නෑ. කවදාවත් හිතෙන්නේ නෑ. ඇයි? ඔබගේ දරුවා කියලා කියවක මං හැදිරෙන සංයෝජනේ තමයි හැමදාම ජීවත් වෙන්න ඕනේ කියන එක. එතනට බහිනවර මුලා දෘෂ්ටි බැහැලිවිලා හිතනව මොකද්ද? ඒක එහෙම වෙයි කියලා. අර තමන්ගේ කැමැත්තක් හැදිලාව අන්නේක එහෙමම වෙයි කියලා මුලා දෘෂ්ටියෙන් තමයි ඉන්නේ. ඒක නිසා තමයි තියෙන තණ්හා වෙන්නේ වස්තු වලට. ඔය මම මගේ කියලා අල්ලගන්නේ ඔන්න ඕක නිසා. හොඳට බලන්න. උදාහරණයක් ගමු. ඔබ වාහනයක් ගන්න යනවා. මොහකරි වාහනේ. අපි දු BMW එකක් ගන්න යනවා. BMW වාහනේ කියලා කියපු ගමන් සංයෝජනයක් හැදෙනවා හිතේ. ඒ හැදෙන්නේ කොහොමද? කොයි හරි එකක් දැක්කා යන්තම් නැගත්තා නම් එහෙම පොඩ්ඩක් එහාට මෙහාට ගියා නම් එහෙම ඔය ඔක්කොම බහැල ඉවර වෙනවා. දැන් හැදෙන්නේ හොඳම එක නේද මේක සම්බන්ධව? උපාදාන වෙලා තියෙන හොඳම එක මේක හැදෙනවා මේ සංයෝජනේ. අර මුලා දෘෂ්තියෙන් ඉන්න නිසා මොකද වෙන්නේ? අර සංයෝජනේට අර පන්න විරන්න ඉනිමඟ වදිනවා වගේ. අර සංයෝජනේ හැදිච්ච එකම අර මුලා දෘෂ්තියෙන් මොකද කරන්නේ? මේක වෙයි කියලා හිතා ගන්නවා. මේ මගේ කැමැත්ත මේක වෙයි කියලා හිතා ගන්නවා. ඒක ඇදිලා එනවා අර දෘෂ්ටිගත වෙලා ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? ඉතින් හොඳම එක වෙනව නම් මොකද වෙන්නේ? අය වාහනේ තරම් වඩන දැන් ලෝකේ තවත් තියෙනවද? හොඳම එක නම් වෙන්නේ. අන්න එතකොට මොකද වෙන්නේ පිංගුදිනි? අන්න ඒ දෙයට තණ්හා යට ගන්නවා. ඒකට ඇලෙනවා. ඇලිලා ඉවරලා වාහනේ ගන්නවා. ඔය වාහනේ ගන්න වෙලාවේ දෙවි කෙනෙක් ඇවිල්ලා පෙන්වනවා නම් මේ බලන් ඔබ වාහනය ගැන දවසක් ගියපස්සෙ අපිට මොකද වෙන්නේ කියලා කියනවා. මුළු පවුලත් එක්ක වාහනේ යන වෙලාවට කෙන්ටන පෙට්ටියක් වාහනේ උඩ වෙලා ඔක්කොම චොක්ක වෙලා මැරෙනවා කියන්නේ බෙන්නු තුම වාහනේ ගණීල කවදක්වත් නෑ. ඒ වාහනේ ගත්තේ ඔය එකක්වත් වෙන බව දැනගෙන නෑ. හැබැයි මුලා දෘෂ්ටියකින් ඔබට පෙන්වුවා නේද? ඔබ කැමති විදිහට ධ්‍යාන වෙයි කියලා. ටීවී එක ගාවට ගිහිල්ලා ඔබ රිමෝට් කන්ට්‍රෝල් එක ඔබනවා. ටීවී එක ගාවට ගිහිල්ලා රිමෝට් කන්ට්‍රෝල් එක ඔබනකොටම ඔබගේ සිහියෙන් නැගෙන්නේ මොකද්ද? ටීවී එකයි රිමෝට් කන්ට්‍රෝල් එකයි දෙක එකට පදිච්ච වෙනකොට ඔබගේ හිතේ ඇදෙන්නේ මොකද්ද? මේ ටීවී එක දැන් වැඩ කරයි කියලා නේද? ඒක නේද හැදෙන්නේ? අන්න ඒකම වෙයි කියලා හිතාගෙන නේද ඔබ ඔබ ඔබන්නේ? ඔව් ඔබනකොට ඕක ටීවී එක වැඩ කළේ නැත්නම් එහෙම ඔබට කේන්තියක් නැද්ද? ගන්න නැද්ද? ඔය චුට්ටු ගන්නයි හැමතිස්සෙම ඔබ. තමන්ගේ කැමැත්තට තියේ කියලා මහා දෘෂ්ටිගත වෙලා ඉඳලි මෙරලා ඒක කැමැත්ත නැති වෙච්ච ගමන් චුක් ගන්න පටන් ගන්නවා. චුක් ගන්න සියුම් ලෙස කැටිලා. හොඳට දකින්නේ මේ අවස්ථාව. හොඳට දකින්නේ මේ අවස්ථාව වින්දු. ඕකම ඔබේ දරුව කරනවා. දරුව ටීවී එක දාලා රිමෝට් කන්ට්‍රෝල් එක ඔබනවා. දෙපාර තුන්පාර ඔබනවා අම්ම මේක වැඩ කරන්නේ නැහැ තාත්තා මේක වැඩ කරන්නේ නැහැ කියලා. ඒක ඔබන බව හරියට දැන දැනත් හරියටම මේක ඔබන බව දැන දැනත් ඔබ කියන්නේ කොහොදියම මම දන්නේ කියන්නේ නැද්ද? ඇයි පිංගුතර ඔබ ගන්නෙ ඔක? ඇයි දැන් ඔබ එපුවාම මේක වෙන බටන් හැදෙනවද? ඇයි ඔබට විතරක් විශේෂයෙන් ඔබන්න පුළුවන් බටන් එකක් ඔකේ තියෙන්නේ? නැහැ. හැබැයි ඔබගේ දෘෂ්ටියක් තියෙනවා මොකද්ද? දැන් මේ වෙලාවේ හැදිලා තියෙන මොකද්ද? මේක එපුවාම ටීවී එක වැඩ කරයි කියලානේ. ඒක නිසා ගහෝදියම් මම කෝබල බලන්න. කරනවද නැද්ද? ඔන්න ඕකෙන් ඔබ මේකයි කියන්නේ පිංගුතර ජීවිතය තුලින් දහම් අවබෝධ කරගන්න. දහම් අවබෝධ කරගන්න මේ පරදරකට යන්න ඕනේ නැහැ. තමන්ගේ ජීවිතයත් එක්කයි දහම් අවබෝධ කරගන්න. වාහනේ කැඩිලා යාළු දෙතුන් දෙනෙක් ඉන්න වෙලාවක වාහනේ කැඩෙනවා. ස්ටාර්ට් කරනවා ස්ටාර්ට් කරනවා ස්ටාර්ට් වෙන්නේ නැහැ වාහනේ. එක යාළුවෙක් ස්ටාර්ට් කරන්න උත්සාහ කළා ටික වෙලා කරනකොට ඔබ කියන්නේ නැද්ද? කොයිදම් මම බලන්න ඔබ කියනවද නැද්ද? කියනවා. මේ ජීවිතේ අත්දැකීම් නැද්ද ඔබගේ ඔය જાතිය? කොයිදම් ඔබ මම බලන්නේ? ඇයි එහෙම කියන්නේ? උඹට වැඩ කරන්න නැති වුණාට මට වැඩ කරනවා කියන තමයි හිතේ හැමදේසෙම තියෙන්නේ. මගේ කැමැත්ත වෙනවා කියන එකම තමයි හිතේ හැමදේසෙම තියෙන්නේ. ඔන්න ඕක හොඳට දකින්න දෙන්න. මගේ කැමැත්ත වෙනවා කියලා හිතාගත්ත ගමන් ඇලීමක් ගැටීමක් බලාපොරොත්තු වෙන්න බැරිද අපිට? හැම තිස්සෙම ඇලීමක් ගැටීමක් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔය මුලා දෘෂ්ටියට වැඩිච්ච ගමන්. හෙට ඉන්දියාවයි ලංකාවයි මැච් එකක් ගහනවා හෙට. අද ඔබ කිව්වොත් එහෙම ලංකාව දිනනවා කියන. එක්කෝ හෙට ඔබ අඬනවා එක්කෝ ඔබ හෙට hina වෙනවා නේද? එන ඇලීමක් ගැටීමක් ඒකාන්තයෙන් තියෙන නේද මුලාවකට වැහෙන්නට පස්සේ. එන මේ ලෝකේ මගේ වශයෙන් තියෙනවා කියලා ගත්ත මුලා දෘෂ්ටියකට ආපු ගමන් වෙන්නේ පින්තුමින් ඇලීම් ගැටීම් දෙකෙන් තොරතෝ කියන්නේ. හැම දෙයක්ම ඇලෙනවා එක්ක ගැටෙනවා. තමන් කැමති දේ වුණොත් ඇලෙනවා, උනේ නැත්තම් මොකද වෙන්නේ? ගැටෙනවා. ඒ හැමදැනකම වෙන්නේ ඕකනේ. මම ඔබට හොඳට කේන් තියන දණක් පෙන්නන්න. ඔබ වාහනේ drive කරගෙන යනකොට ඔබට ඉස්සරහින් තව වාහනයක් යනවා. ඔබට පේනවා ඉස්සරහ traffic light, color light වල රතු පාට දාලා තියෙන්නේ. ඔබට ඉස්සරහ යන වාහනේ නවත්තනවා, ඔබත් නවත්තන ඔබට කේන් තියනද? ඔබට කේන් තියනද? නැහැ. ඇයි කේන් තියෙන්නේ නැත්තේ? අර color light එක වැඩනකොට ඔබගෙත් හැදිලෙන්නේ මොකද්ද? නවත්තන්න ඕනේ කියලා නේද? එහෙනම් ඒක වෙයි කියලා හිතාගත්ත එක වුණා හරි ප්‍රශ්නේ කරයි. කේන්තියක් නැහැ. color light එක green වැටුණා. දැන් ඔන්නේ යනවා. ඔය යනතර ඔන්නේ පොඩි කොල්ලෙක් පයින්ව පාර හරහා. ඉස්සරහා වාහන කාර්යය බ්‍රේක් ගහනවා සරාන් කාලය එතනම. දැන් ඔබ බ්‍රේක් උඩ නැග්ගගෙන හරි මේක නවත්ත ගන්න වාහනේ. කේන්තිය යනවද නැද්ද? කේන්තිය යනවා. ඇයි කේන්තිය යන්නේ? ඇයි කේන්තිය යන්නේ? වාහනේ යන වෙලාවේ ඔබගේ කැමැත්ත මොකද්ද? යන්නේ. දැන් මොකද උනේ? නවත්ත ගන්නවා. දැන් මොකද වෙන්නේ? කේන්තිය යනවා. ඔබට ඔබේ දරුවත් එක්ක කේන්තිය යන්නේ ඔබ කැමති විදිහට ඉන්න වෙලාවට ඔබ අකමැති විදිහට ඉන්න වෙලාවට. හොඳට දකින්න මේ තියෙන දේ. දරුවෝ දෙන්නේ කීිනො. එක දරුවෙක් හරීම සෝචයි කී කරුයි. කියන දේ අහගෙන ඉගෙන ගන්න ඔක්කොම කරනවා. අනිත් එකා ඉන්නවා රස්ති ආදු ගන්නවා ගංජා ගන්නවා. අම්මා ගුරුවරියක් නම් තාත්තා ගංජාකාරයෙක් නම් අම්මා කාටද වැඩිපුර ආදරේ? අම්මා කාටද වැඩිපුර ආදරේ? අනිගින ගන්න මෙන් නේද? තාත්තා කාටද ආදරේ? තාත්තගේ වසකේ ඉන්නේ කියලා. එළම නේද? මොකද තාත්තට සූදෙන්නේ කවුද? තාත්තට සූදෙන්නේ තාත්තගේ වසකේ ඉන්නේ කියලා. අම්මට සූදෙන්නේ කවුද? අම්මගේ වසකේ ඉන්නේ කියලා. හැමතිස්සෙම මේකදෙන ඒකයි අපි හැමතිස්සෙම අපේ දරුවව මගේ දරුවා මගේ දරුවා මගේ දරුවා කියලා කියන්නේ. ඇයි අල්ලපු ගෙදර එක්කනද මගේ දරුවා කියන්නේ නැත්තේ? අල්ලපු ගෙදර එක්කනද මගේ දරුවා කියලා කියන්නේ නැත්තේ පින්වතුනි? අල්ලපු ගෙදර කා තමන් වසඟේ ඉන්නේ නැති එක. දරුවෙක් ඉන්නවා තමන් වසඟේ තියාගන්නම බැරි. ඒ වෙලාවට ඔබ කියන වචනයක් තියෙනවද නේද? උඹනම් මගේ එකෙක් නෙමෙයි කියලා. කියනවද නැද්ද? කියනවා. උඹනම් මගේ එකෙක් නෙමෙයි. එහෙනම් මේ මම මගේ කියන දැන ඇදිලා ඉන්නේ කොහෙන්ද ඔය? වසඟේ තියනවා කියලා දෘෂ්ටික ගත වුණාට පස්සේ පින්වතුනි අර මම මුදුන් වෙන ස්වභාවයක් තියෙනවා. මගේ වසඟේ තියෙනවා කියන ආපකම මොකද වෙන්නේ? මම මගේ කියන සංකල්පයකට වැටෙනවා කියලා. දැන් ඕක නම් ඕක නිසා ඇලෙනවා නම් ගැටෙනවා නම් ඇලීමක් ගැටීමක් එන්නේ මුලා වෙන්න. මේ මුලාව දුරු කරගත්තහම නිදහස් වෙන්න පුළුවන් නම් මට කියන්න තියෙන්නේ මේ මුලාව මොකද්ද? මුලාව එහෙමත් අවිද්‍යාව මොකද්ද? ඔන්න ඔය කියමු දෘෂ්ටිය තමයි අවිද්‍යාව ඔය කියලා. එහෙනම් දැන් මට කියන්න තියෙන්නේ මොකද්ද විද්‍යාව? මොකද්ද එහෙනම් විද්‍යාව? මොකද්ද එහෙනම් ඇත්ත? මගේ වසගේ පවතින එක නම් මුලාව. මොකද්ද ඇත්ත? බෑ එහෙම කියලා හරියන්නේ නැහැ. මගේ වසගේ පවතින්නේ නැහැ කියන එක මේ කියලා හරියන්නේ නැහැ. මොකද්ද ඇත්ත? මේ ලෝකේ ඇත්ත මොකද්ද කියලා මම අහන්නේ. මේ ලෝකේ ඇත්ත මොකද්ද? ඊගොල්ලෝ මේ ලෝකේ ඇත්ත තමයි තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුලින් කියවෙන්නේ. තථාගතයන් වහන්සේගේ වාදය මෙන්න මේක තමයි. තථාගතයන් වහන්සේගේ වාදය මොකද්ද? හේතුඵල වාදය. එහෙනම් විද්‍යාව ඔන්න ඕක හේතුඵල වාදය. අපේ කැමැත්තට අකමැත්තට වෙනවා කියන එක නෙමෙයි තියෙන්නේ. මේ ඔක්කොම මුලාවක්. ඇත්ත මොකද්ද? හේතුඵල වාදය. ඔන්න ඔය හේතුඵල වාදය මේකට ආන්න ගන්න. හේතුඵල වාදය නැතුව නිවන් දකින්න පුළුවන්ද කාටවත්? හේතුඵල වාදය නැතුව නිවන් දකින්න පුළුවන් නම් පින්වතුනි බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන්න කලින් කටින් නිවන් දකින්න තිබුණාද? තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලින් දෙසටක් මිත්‍යා දෘෂ්ටි කාගම් හදාගෙන ඒවත් එක තර්කවාද ගොඩනගමින් කට්ටියක් හිටියානේ. එහෙමනම් හේතුඵලවාදී බුදුනේ තථාගතයන් වහන්සේ කියන්නේ. එහෙනම් හේතුඵලවාදී නැතුව සෝතාපන්න වෙන්න පුළුවන් නම් උන්වහන්සේ ලෝකේ පහළ වෙන්න කලින් සෝතාපන්න වෙන්න තිබුණා නේද මිනිස්සුන්ට? ඇයි බැරි වුනේ? ඇයි සෝතාපන්න වෙන්න බැරි වුනේ මිනිස්සුන්ට? හේතුඵලවාදී ලෝකේ තිබුණ නැති නිසා. කට්ටියක් ආත්මයි කියලා ගත්තා, කට්ටියක් අනාත්මයි කියලා ගත්තා. ආත්මයි කියලා ගත්ත කෙනා සාසන දෘෂ්ටියට වැන්න, අනාත්මයි කියලා ගත්ත කට්ටිය උච්චේ දෘෂ්ටියට වැන්න. ඔය දෘෂ්ටි දෙකට පත් වෙච්ච අය හැඩ දෙකක් ආගම හදාගෙන, ආගම් ಜಾති හදාගෙන එකිනෙකා තරක කර කර තරක කර කර තරක කර කර හිටියා. ඒවන් දැන් මේකෙන් නැගිලා ඉන්නේ මොකද්ද? ලෝක සත්‍ය කියලා කියෙද්දී ඔන්නෝ කියපු හේතුඵල ධර්මයේ හේතු පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. මේ හැම ධර්ම දේශනාවකම, මේ දවස්ටිකේ කරපු හැම ධර්ම දේශනාවකම පින්වතුනි මේ දේශනාවම තමයි කලේ. නැවත නැවත අහන්න කලේ ඒක. අලුතෙන් ධර්ම කරුණු ඕනම් කරන් දෙන්නේ මොකද්ද? ත්‍රිපිටකය අරන් කියවගෙන කියවගෙන කියවගෙන යන්න. අවශ්‍යතාවයේ තියෙන සෝතාපන්න වෙන්නේ ධර්ම කරුණු වල නෙමෙයිනේ. එහෙනම් මේක නැවත නැවත නැවත නැවත හරි අහලා මේක කරගන්න ඕනේ. එහෙනම් මේ හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. මේ සම්පූර්ණම පටිච්ච සමුප්පාද ධම්ම න්‍යාය ධර්මයේ මේක ඇතුලේ කැටි කරගෙන තියෙනවා. සෝතාපන්න වෙන අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපං ආදී වශයෙන් ඔච්චර මහදුරට යන්න ඕනේ නැහැ. හැබැයි පටිච්ච සමුප්පාද ධම්ම න්‍යාය ධර්මයෙන් දැනගන්න ඕනේ. නැත්නම් සෝතාපන්න වෙන්නේ බෑ. මොකද ලෝකේ සත්‍ය දැනෙන්නේ පැතමන්ද? හා කියන්න බලන්න. එහෙනම් හේතුම් පටිච්ච සම්භූතං මොකද ඒ කිය? හේතුන් ගැළපීමෙන් විද්‍යාමාන වෙනවා. හේතුන් ගැළපීලා සකස් වීමෙන් විද්‍යාමාන වෙනවා. හේතු භංගා නිරුද්ධති. හේතු භංග වෙච්ච ගම මොකද වෙන්නේ? මෙච්චර වෙලා උදා වෙදී පිළිච්ච එක මකේනවල නිරුදා වෙනවා. මෙන්න මේක තමයි පින්වතුනි ලෝක සත්‍යය. හේතුන් ගැළපීලා බැඳෙන්න බැඳෙන්න ඵලය උදා වෙදී තියෙනවා. හේතු භංග වෙච්ච ගම මොකද වෙන්නේ? ඵලය නිරුදා වෙනවා. ආයි උදා වෙන්නේ නැහැ. එහෙනම් ඵලයක උදා වීමක් සිද්ධ වෙනවා හේතු තියෙනකල්. හේතු නැති වෙච්ච ගමන් ඵලය උදා වෙන එක නතර වෙනවා. දැන් මෙතන උදා වෙනවා කියලා කිව්වා, උදා වෙන එක නතර වෙනවා කියලා කිව්වා. හැබැයි ලෝක සම්මතයේ අරගන්න වචන දෙකක් ඇත සහ නැත කියලා. ඇත නැත කියන දෙකට ආපු ගමන් මොකද වෙන්නේ? බුදුදහමෙන් ඈතට ගියා. ඇත කියලා කියන්නේ සාංශක දෘෂ්ටියට බිනදෙන, නැත කියලා කියන්නේ උච්චේ දෘෂ්ටියට. එහෙනම් ආයි වැටෙනවා නම් මිත්‍යා දෘෂ්ටික දෙසටක් ආගමයි. එහෙනම් ඇත නැත ප්‍රත්‍යේ මේ ලෝකෙ කිසි දෙයක් පණවන්න බෑ. මම ඔප්පු කරලා පෙන්නන්නම්. මේ ලෝකේ කිසිවක් ඇත නැත කියන ප්‍රත්‍යයෙන් පණවන්න බෑ. උදාහරණයකට ගන්න මෙතන තියෙන ලයිට් එක. මේ තියෙන ලයිට් එක පිඟුදුනේ ඇති වෙලාද තියෙන්නේ, උදා වෙලාද තියෙන්නේ? උදා වෙවි තියෙන එකද නැත්නම් මේ ලයිට් එක ඇති වෙලාද තියෙන්නේ? උදා වෙවි තියෙන්නේ. ඉලෙක්ට්‍රෝනයක් ඉලෙක්ට්‍රෝනයක් ගානේ ශක්තියක් මේකට ගෙනල්ලා ඒ ශක්තිය තමයි නිකුත් කර කර නිකුත් කර කර නිකුත් කර කර තියෙන්නේ. එහෙනම් මේ ආලෝකයක් ඇති වෙලා නෙමෙයි තියෙන්නේ පිටුදුනේ, ආලෝකයේ උදා වෙවි තියෙන්නේ. ආලෝකයේ උදා වෙවි තියෙන නිසා තමයි මේකට අදාළ හේතු නවත්තපු ගමන් පිටුදුනේ මේ ආලෝකයේ උදා වෙන එක නතර වෙනවා. ඒවත් නිර්ුදා වෙනවා. එහෙනම් ආලෝකයේ උදා වෙදී තියෙද්දී හේතු නතර වුණාම මේක නිරුදා වෙනවා කියලා කියන්නේ අපිට අහන්න පුළුවන්ද කොහෙද ලයිට් එළිය ගියේ කියලා? කොහෙද එළිය ගියේ කියලා අහන්න පුළුවන්ද? නෑ. නමුත් මම කිව්වා නම් එහෙම මේ ස්විච් එක දැම්මම මේ ලයිට් එක ඇත කියලා. ආලෝකය දැන් ඇත කියලා එහෙම කිව්වා නම් මොකද වෙන්නේ? ඇත කියලා කියන්නේ පිළිගන්නේ ඕ මේ දැන්ට මම මේක ඇතනේ හැදිලානේ තියෙන්නේ නේද? එහෙනම් දැන්ට මම මේක හැදිනලා තියෙන්නේ හේතු නැති උනායි කියලා ඵලයේ වෙනසක් වෙන්න පුළුවන්. දැන්ට මම මේක හැදිලා නම් තියෙන්නේ දෙන්නේ හේතු නැති උනා කියලා ඵලයේ වෙනසක් වෙන්න පුළුවන්. නෑ. එහෙනම් ලයිට් එක ඕෆ් කළා කිව්වම මේ ලයිට් එක කොහොමද තියෙන්නේ? ආලෝකය කොහොමද තියෙන්නේ? මොකකින් අර තල්ල දාන්න ඕනේ ලයිට් එකයි වෙන්නේ. නමුත් එහෙම වෙන්නේ නෑ නේද? ස්විච් එක දැම්ම ගමන් ලයිට් එක උදා වෙදී උදා වෙදී උදා වෙදී උදා වෙදී තියෙන. මේ තාම උදා වෙනවා මේ. උදා වෙලී තියෙන ක්‍රමවේදයක් තියෙනවා. ලයිට් එක ඕෆ් කරපු ගමන් මොකද වෙන්නේ? නිරුදා වෙලා යනවා. එහෙනම් ගිහ කොහෙද කියලා අහන්න පුළුවන්ද? බෑ. සරල උදාහරණයක් ගන්නකො පාන් කඩේ. පාන් විකුණනකම් මොකද වෙන්නේ? පිළිගන්නේ පාන් කඩේ උදා වෙලී නේද තියෙන්නේ? පාන් විකුණන එක නතර කරගන්න මොකද වෙන්නේ? දැන් උදා වෙන්නේ නැහැ පාන් කඩේ. හැබැයි කිව්වොත් එම් පාන් කඩේ ඇත. පාන් නැති වුණාම කියන්න පුළුවන්ද පාන් කඩේ නැත කියලා? පාන් කඩේ නැත කියලා කියපු ගමන් එහෙම මිනිස්සු අහන්නේ නැද කොහෙද පාන් කඩේ අරන් ගියේ නම් කියලා? බලන්න නැත කියලා පත්තේ දාපු ගමන් ප්‍රශ්නයක් එනවා නේද? එහෙනම් ඇත නැත කියන පත්තෙන් බලවන්න බෑ. පාන් කඩේ ඇත, පාන් කඩේ නැත නෙමෙයි. පාන් පාන් විකුණනකම් පාන් කඩේ උදා වෙවි තියෙනවා. පාන් ඉවර වුණාම පාන් කඩේ නිරුදා වුණා. පාන් කඩේ උදා වෙන්නේ නැහැ. දැන් ඔබගේ දරුවා උදා වෙවිද තියෙන්නේ නැත්ද? උදා වෙවි තියෙන්නේ. ඔබගේ දරුවා උදා වෙවි තියෙන්නේ හැමදෙස්සෙම. මේ උදා වෙවි ඉන්නේ. උදා වෙවි ඉන්නේ කිය මොකද? සියලු හේතුන්ගෙන් හේතුන් ඔක්කොම පටිච්ච වෙවි පිටුතුනේ උදා වෙවි තියෙනවා මේ වස්තුව දැන්. තමගේ දරුවා වුණත් උදා වෙවි තියෙන්නේ. එක හේතුවක් කර නැති වුණොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? නිරුදා වෙනවා. උදා වෙන එක නතර වෙනවා. වැඩේ ඉවරයි. හොඳට දකින්නේ මේ කියන කාරණාව. මේ මේසේ උදා වෙවිද තියෙන්නේ නැද්ද? මේ මේසේ උදා වෙවිද නැද්ද? උදා වෙවි තියෙන්නේ. කාට හරි කියන්න බලන්න මේ මේසේ ඇත කියලා මෙතන. මේ මේසේ ඇත කියලා එහෙම කියන්න පුළුවන් නම් දෙගුතුනි මම ඇල්ලුවාම බලන්න අහුවෙන්නේ නැත මේසේ. දැන් මට මේසේ දහවන්නේ නෑ නේද? ලෑල්ලනේ අහුවනේ. දැන් මේ මේසේ හැදිලා තියෙන්නේ කොහොමද? ලෑල්ලක් සහ කකුල් හතරක් ඇන වලින් පටිච්ච වීමෙන් නේද හැදිලා තියෙන්නේ? එහෙනම් ලෑල්ලක් සහ කකුල් හතරක් ඇන වලින් පටිච්ච වීමෙන් විද්‍යාමාන වෙන දෙයකට කියනවා මේසේ කියලා. එහෙනම් මේක විද්‍යාමාන වෙන දෙයක් නිසා ඇත්ත වශයෙන්ම තියෙන එකක්ද? නෑ. දැන් මෙතන මේසයක් ඇතනම් මම මේ කකුල් හතරට කඩලා යන්න ගැහුවාම මේක මේසයක්ද තවදුරටත්? තවදුරටත් මේසයක්ද? නෑ. එහෙනම් කොහෙද මේසේ ගියේද? එහෙනම් මම මේ කකුල් හතරට කඩලා යන්න ගහද්දි පිටුදේ මම ඔබට කියන්න පරිස්සම් වෙන දැන් මේසේ කොහෙන් හරි යයි කියලා ඔතනින්. මේසේ කොහෙදවත් යනවද එතකොට? නෑ. එහෙනම් මොකද වුනේ මේ මේසේ ඇති වෙනාද තියෙන්නේ? උදා වෙවිද තියෙන්නේ? උදා වෙවි තියෙන්නේ. හොඳට තේරුම් ගන්න මේකත්. ඔය ඔතන කවුරුත් නෑ ඇති වෙච්ච අය. ඔක්කොම උදා වෙවි තියෙන්නේ පිටුදේ. හේතුවක් නැති වෙච්ච එක මම උදා වෙන එක නතර වෙන ඔතනම තමයි ඉවරයි. හුණු වෙලා යනවා ඊට පස්සේ. තමන්ගේ දරුවට තොච්චරයි. තමන්ගේ අම්මට තොච්චරයි තාත්තට තොච්චරයි. එහෙනම් සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු ඔය හැම කෙනෙකුටම ඔච්චර තමයි තියෙන උරුමය. එහෙනම් මහා උජාරුනේ ඉඳලා හරියන්නේ නැහැ. මම උදා වෙනවා උදා වෙනවා උදා වෙනවා උදා වෙනවා උදා වෙනවා. ඔය එක හේතුවක් නැති වෙච්ච එක මම මොකද වෙන්නේ බින්දුදනි? උදා වෙන එක නතර වෙනවා වැඩි ඉවරයි. හැම එකක් මෙහෙමයි. මේ වීදුර උදා වෙනවද නැද්ද? උදා වෙනවා. මේ හැම එකක්ම උදා වෙවි තියෙන්නේ. ඔබට කොහේ හරි බෝඩ් එකක් ගහලා දෙන්න තියෙනවා මේ අහවල් ලකුණු ටික දාලා. ඔතන තියෙන්නේ උදා වීමක් විතරයි තියෙන්නේ. එහෙනම් උදා වෙවි තියෙනවා පිටුදෙලේ හේතු ටික තියෙනකම්. හේතුව නැති වෙයි හේතු ටිකක් නැති වෙච්ච එකම මොකද වෙන්නේ? ඒකයි උදා වෙන්නේ නැහැ. දැන් උදා වෙන්නේ වෙන එකක්. දැන් මේ මේසේ තියෙනවා. කකුල් හතර දෙන්නේ පිටුදෙලේ නිර්ූපන්දිත මේසයක් උදා වෙවි තියෙනවා. මම එක කකුලකට ගහනවා පයි. දැන් මොකද වෙන්නේ? දැන් දැනුත් උදා වෙනවා මොකද? අබලම් මේසයක්. අබලම් මේසයක් උදා වෙවි උදා වෙවි උදා වෙවි උදා වෙවි තියෙනවා. මම අනික් කකුලට ගහනවා පයි. කල්ලයන්. දැන් මොකද වෙන්නේ? දණක් ගාලා මේක පිළිවැටෙනවා. එහෙනම් දැන් මම කියන බලන්න මේකට මේසෙ කියලා. දැන් වෙන එකක් කතා කරමු. ඇයි ඒ? තාමත් උදා වෙනව දේවල්. මොකක් හරි උදා වෙවි තියෙනවා. දැන් මල කඳ උදා වෙවි නෙමෙයිද තියෙන්නේ? මල කඳත් උදා වෙවි තියෙනවා. දැන් මේකට කිව්වහකද මල කඳ කියලා? දැන් ඔබට කිව්වහකද මල කඳ කියලා? ඈ. එහෙනම් මල කඳ කියන්නේ උදා වෙවි තියෙන එකක්. ඒකට හේතු නැති වෙච්ච එකම මොකද වෙන්නේ? උදා වෙන එක නතර වෙනවා. එහෙනම් උදා වෙවි තියෙන්නේ. උදා වෙවි තියෙන එකක් පින්වදින හේතු නැති වෙච්ච එකම නිරුදා වෙලා යනවා. මේක තමයි ස්වභාවය. එහෙමනම් මට දැන් කියන්න ඕන ඔය උදා වෙවි තියෙන වස්තුව හේතුත්නේ. හේතුන්ගෙන් නම් උදා වෙවි තියෙන්නේ. හේතු නැති වුණාම උදා වෙන්නේ නැත්තම් ඔබගේ කැමැත්තට තියනවා හෝ කැමැත්තට නැති හෝ ගන්න පුළුවන්ද? දැන් මේ මේසේ උදා වෙවි තියෙන ඔබ කැමති හින්දාද? ඔබ කැමති හින්දාද? නෑ නේ. එහෙනම් ඔබගේ කැමැත්තක් බලපානවද මේ මේසේ උදා වීමට? ඔබගේ දරුවා ජීවිතුන් අතර ඉන්න ඔබ කැමති හින්දාද? ඔබගේ දරුවා ජීවිතුන් අතර ඉන්න ඔබ කැමති හින්දාද? නෑ. හේතුන්ගෙන් සලස්වෙච්ච නිසා නේද පින්වතුනි? එහෙනම් හේතුන් ගැළපීලා බැඳිච්ච නිසා දරුවා උදා වෙවි තියෙනවා. එක මොහොතක් හරි ඔය හේතුව වැදුණොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? නිරෝධා වුණා. වැඩ ඉවරයි. ඉහත බදාගෙන අඳන්න තමයි වෙන්නේ ඊට පස්සේ. එහෙනම් දැම්මට ඔබ හොඳ ආකාරම දෙයක් කියන්නේ. හේතු ධන හේතු ධන හේතු සමානයි ඵල නේද? ඔය සමීකරණේ කොතනද පිඟුතුන ඔබේ කැමැත්ත තියෙන්නේ? ඔය සමීකරණේ කොතනද ඔබේ කැමැත්ත තියෙන්නේ? හේතු ධන හේතු ධන හේතු සමානයි ඵල. එහෙනම් ඔබේ කැමැත්ත දිනවල එක තැනකවත් නෑ. ගින්නක් හටගන්නේ කොහොමද කියන සරල දෙයක් ගමු උදාහරණයක. ගින්නක් හටගන්නේ කොහොමද? දාහය ද්‍රව්‍යයක් ඕනේ, ඔක්සිජන් ඕනේ, උෂ්ණත්වය ඕනේ. එහෙනම් දාහය ද්‍රව්‍යයක් ඔක්සිජන් සහ උෂ්ණත්වයේ තියෙනවා නම් ඔන්න ඔය තුනේ එකතු ඔය තුන පටිච්ච ලීමෙන් හැදෙනවා මොකද්ද? ගින්න කියන්නේ. එහෙනම් දාහය ද්‍රව්‍ය ධන ඔක්සිජන් ධන උෂ්ණත්වයේ සමානයි ගින්න. එහෙනම් ඔබ කොහෙද තියෙන්නේ ඔබේ කැමැත්ත දීපේ? ඔබේ කැමැත්ත තියෙනවද ඔබේ කෙනවද? ඔබගේ අකමැත්ත තියෙනවද? තාත්තගේ අම්මගේ අවාපන් කුංචියන් මේ කැමැත්ත තියෙනවද? නෑ. කාළුවත් කැමැත්තද මේ ලෝකේ සිදුවන සිද්ධ වෙන්නේ? කාළුවත් අකමැත්තලත් නෙමෙයි මේ ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ. එහෙනම් මේ ඔය දෙකම අවිද්‍යාව. කැමැත්තද අකමැත්තද කියන එක නෙමෙයි පිටුදෙර මෙතන තියෙන ප්‍රශ්නේ. සත්‍ය මොකද්ද? සත්‍ය මොකද්ද? හේතුන් පදිච්ච සම්භූතං. හේතුන් ගැලපෙලා බැලුවොත් විද්‍යාමාන වෙනව නැත්තම් නෑ. ඔබගේ දරුවා ඉන්නවා කුස්සිය. අත දරුවේ දන ගාගෙන කුස්සියට ගිහිල්ලා. ඔබට අමතක වෙලා ගෑස් එක ඔන් කරලා ඇවිල්ලා ගෙදර කුස්සිය. දැන් ඔක්සිජනුත් තියෙනවා ගෑසුත් තියෙනවා. ඔබ පොඩ්ඩක් එළියට ඇවිල්ලා. අනිත් පැත්තෙන් පිටුදෙරින් ඔබ හොට් ප්ලේට් එකක් ගහලා තියෙනවා. දැන් හොට් ප්ලේට් එක ගිනියන වෙනවනේ. තාම ගේ ගිනි ගන්නෑ මොකක් නිසාද? ඔබේ කැමැත්ත නිසාද? ඈ තාම ගේ ගිනි ගන්න නැත්තේ ඔබේ කැමැත්ත නිසාද? ඇයි මේ දරුවා ඉන්නවනේ ඔබගේ. ඉතින් ඔබ කැමතිද දැන් ඔබ වෙනවට? නෑ. නමුත් පින්වතුනි අර හොට් ප්ලේට් එක රත්යගෙන ඇවිල්ලා අදාළ උෂ්ණත්වය දීපු ගමන් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ගින්න හට ගන්නවා. ඉතින් ඔබ කැමැත්තෙන් ඉන්න දුන්නේ නෑ. එහෙනම් ඔබගේ කැමැත්තක් බලපාන්නේ නෑ නේ පින්වතුනි? හේතුන් ටික ගැළපෙලා බැඳුණා නම් ඔබ කැමති වුණත් නැතත් ඵලයෙන් විද්‍යාමාන වෙනවා. ඵලය උදා වෙනවා. ඒකට ඔබේ කැමැත්ත අකමැත්ත බලපාන්නේ නැහැ. ඔන්න ඔබ තේරුම් ගන්න. එහෙනම් දැම්මට කියන්න පින්වතුනි ඔබගේ දරුවා උදා වෙලි තියෙන්නේ ඔබගේ කැමැත්ත නිසා නෙමෙයිනේ. එහෙනම් ඔය හේතු කොයි වෙලේ හරි නැති වෙන්න බැරි නැද්ද? කොයි වෙලේ නැති වෙයිද? කවද නැති වෙයිද? කොහොම නැති වෙයිද කියලා ඔබ දන්නවද? නෑ නේද? එහෙනම් ඔන්න ඔය දන්නේ නැති කම නිසා ඔබ පෙළෙන්නේ නැද්ද? ඔය දන්නේ නැති කම නිසා පිටින් ඔබ පෙළෙන්නේ නැද්ද? ඔබට දැනෙන්නේ නැද්ද මහා අවිනිශ්චිතයි කියලා? ඔබගේ වසඟේ පවතින නම් ආය අවිනිශ්චිතයි ලෝක. නෑ. හැබැයි වසඟේ පවතින නැති නිසා පිටින් අවිනිශ්චිත කමක් දැනෙන්නේ නැද්ද? කොයි මොහොතේ මොනවා වෙයිද දන්නේ නැහැ කියලා හැඟෙන්නේ නැද්ද? එන ඔය අවිනිශ්චිත කම නිසා ඔබ පෙළෙන්නේ නැද්ද? හොඳට දකින්න මේක ඔබ ජීවිතේ පෙළෙන පෙළින්ද? ඔය අවිනිශ්චිත කම නිසා දිනෙදින මොහොතක් මොහොතක් නැර පෙළෙනවා. ඇයි අද ගෙදර දොරවහලා වෙනකොට? හොරු පණිවිඩ දන්නේ නැහැ කියලා නේද? දැක්කද? ඉතින් ඔබගේ වසඟේ නම් පවතින්නේ. ඉතින් හොරු පයින්නේ නැහැ. ඔබගේ වසඟේ නම් පවතින්නේ. නමුත් හොරු පෑන වයින්නේ දොරවහලා මොහ වයි දොරවල් උදේ කද්දාල යටේ කද්දාල. පෙළෙන හින්දා නේද? අද ඔබ මේ ආපු වාහන පාරයිනේ නවත්තලා ඇති. දැන් එක පාරට පෙළෙන ලොරියක් යන සද්දෙකුත් එක ඩෝන් ගාලා සද්දයක් ඇහුනොත් එහෙම. වාහන හොද ආපු හැම කෙනෙක්ම පෙළෙන්න ගන්න නැද්ද? වාහන වල ආපු හැම කෙනෙක්ම පෙළෙන්න ගන්න නැද්ද? පෙළෙනවා. ඇයි පෙළෙන්නේ? පෙළෙන්නේ ඇයි? අර බලන්න තමන් වශයෙන් පවතින්නේ නැහැ ඇයි? හේතුන් පටිච්ච සම්භූතං. හේතුන්ගෙන් හටගත්තන හේතු ගැළපීලා විද්‍යාමාන වෙලී තියෙන්නේ. එන අද වාහනේ ඔහම ලස්සනට විද්‍යාමාන වෙලී තියෙන්නේ මොකක් හින්දාද? ඒකට අදාළ හේතු ගැළපීලා තියෙන නිසා. එහෙනම් ඒකට අදාළ හේතු ගැළපීලා තියෙන නිසා විද්‍යාමාන වෙලී තියෙනවා. ඒක හේතුවක් හරි වෙනස් වුණොත් මොකද වෙන්නේ? අර ඵලයේ නැහැ වෙන ඵලයක් තියෙනවා. දැන් මේ ෆෝන් එක. මේ ෆෝන් එකේ අයිති කාර්යය පෙරෙනවද නැද්ද? හරිද? මේ ෆෝන් එකේ අයිති කාර්යය පෙරෙනවද නැද්ද? එරෙනවා. මේ ෆෝන් එක අවුරුදු දෙකක විතර පුංචි එකෙක් අතේ තියාගෙන එහාට මෙහාට දුවන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? පපුව ගිනි ගන්න නැද්ද ඔබේ වනේ පුතේ අනේ පුතේ ඔක දෙන්න කියන්නේ නැද්ද? ඇයි 140000 විතර එනවා ෆෝන් එක? ඔබට තියෙනවා පිටුදේ ගෙනත් දේ ඔබගේ තියෙනවා ගෙදර වටින භාණ්ඩයක්. ගොඩාක් වටින වීදුරු භාණ්ඩයක් තියෙනවා. අවුරුදු දෙකහමාරක විතර පොඩි එකේ ඔය ගොඩාක් වටින වීදුරු භාණ්ඩය අතේ තියාගෙන ඉන්න ඔබට මීටර 10ක් විතර ඇතේ. හාර්ට් ඇටැක් එකක් එහෙම තියෙන එකෙක් ඉන්නවා නම් තුන් පාරක් හිතෙන මැරෙන්න කාලේ නේද ඒක මෙතන දෙනකොට. ඇයි ඒ? ඇයි ඒ තරමට පෙළෙනවා? ඇයි? වැටෙයිද දන්නේ නැහැ, කැඩෙයිද දන්නේ නැහැ, බිඳෙයිද දන්නේ නැහැ. හොඳට බලන්න පිංගිසෙන්. ඔය හැම එකක් එකක් නිසාම පෙළෙනවා. මම මගේ කියලා අල්ලගත්ත දෙයක් තියෙනවා නම් පිංගිසෙන්, ඒ හැම එකක් එකක් නිසාම පෙළෙනවා. මේක හොඳට දැන් ගන්න. මෙන්න මේකට කියනවා පිංගිසෙන් දුක්ඛ දුක්ඛය කියලා. මේ දුක්ඛ ආර්ය සත්‍ය දැකගත්තා නම් පිංගිසෙන් සතාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන දුක්ඛ ආර්ය සත්‍ය දැකගත්ත කෙනා දුක්ඛ සම්පදේ දකින්න, නිරෝධේ දකින්න, මාර්ගේ දකින්න, සෝතාපන්න ඵලෙ පිහිටනවා කියන එක. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය දැක ගන්නවා. පස්වග මහණුන් දැක්කේ මෙන්න මේක. ධම්මසත්තරතුන් සූත්‍ර දේශනාව කියන්නේ. හැබැයි මෙච්චර විස්තර විග්‍රහ කළේ නැහැ උනා. මොකද හේතුව? මහා ප්‍රඥාවන්ත පිරිසක් හිටියේ. පුද්ගලිතාඥ පිරිසනේ. දැන් ඉන්නේ නෙයි අය. සලේය පිරිස වලට බණ කියන්නේ ටික දින උපමා උපමේය දාලා උදාහරණ අරගෙන නිරුක්ති අර්ථ අරගෙන ඒ හැම එකකින්ම කතා කරනවා. එතකොට තමයි තේරෙන්නේ. කමක් නැහැ. එහෙම හරි තේරෙනවනේ. පදපරම වෙන එකක් නැහැ නේ. පදපරම වෙන එකක් නැහැ නේ පිටුදේ. මොන එහෙනම් ගන්නද? ඔබ නොපෙළෙන එක දෙයක් මට කියන්නේ. මේ ලෝකේ මම මගේ කියලා අල්ලගෙන ඔබ නොපලන එක එක දෙයක් කියන්නේ. තව එක දෙයක් ගන්න. ඔබගේ දරුවා. ඔබගේ දරුවා ඉස්කෝලේ යනවා. ඔබ ගෙදර ඉන්න වෙලාවල් දෙවියන්ගේ ප්‍රවෘත්තියක් වැඩෙනවා. ලංකාවේ ප්‍රසිද්ධ පාසලක බෝම්බයක් තිබී අසුනේ. ඒ නිෂ්ක්‍රීය කිරීමට පැමිණ ඇත. දැන් පිළින්නේ නැද්ද? ප්‍රසිද්ධයි කියන පාසල්වල දරුවෝ යවන අම්මලා කොහොම පිළින්නේ නැද්ද? පුදුමාකාරක පිළින්නේ. හැබැයි දරුවෝ නැති කෙනෙක් පිළින්නේ. එහෙනම් දැන් මේ පිළීම පිළීම වැඩි දුකට හේතුව මොකද තියෙන්නේ? මම මගේ කියලා අල්ලගත්ත එක හවත් තණ්හාව නේද? එහෙනම් දැන් ඔබට පේනවද තියෙන්නේ දුක්ඛ දුක්ඛය කියන එකක් මේ ලෝකේ තියෙනවා කියලා? ඔය දුක්ඛ දුක්ඛය කියන එකෙන් ඔබ ඒකාකාරව පීඩාවට පත් වෙන බව ඔබට පේන්නේ නැද්ද? ඒක හැම වස්තුවක් නිසා මගේ කියලා ගත්තනම් තියෙන්නේ මම කියලා ගත්තනම් හැම වස්තුවක් නිසා ඔබ පීඩාවට පත් වෙනවා. මොහොතක් මොහොතක් නෑර පීඩාවට පත් වෙනවා. ඔබගේ ජීවිතේ නිසා ඕනෑම තරම් පීඩාවට පත් වෙනවා. ඇස් දෙක නිසා පීඩාවට පත් වෙන්න. ඇයි එහෙම දූවිල්ල කරනකොට එකපාර ඇස් දෙක වහගන්න? කන් දෙකෙන් දූවිල්ල යනවනේ. ඒ ඩංගල ඇස් දෙක වහගන්න. පුදුම පිළිවිදකින් පෙළෙන. බින්වදින ඔය ඇහැ නිසා ඔය පුදුමාකාර විදිහට පෙළෙනවා. මොනවා වේද දන්නේ නැහැ මේ ඇහැට. හදලි සැන්දිරි ඇදින් දන්නේ නැහැ. දුර පේන ළඟ පේන ප්‍රශ්න ඇති නේද දන්නේ නැහැ. ඇහි මොනවාරි ඇලෙයිද දන්නේ නැහැ. දූවිල්ල ඇයිද දන්නේ නැහැ. හැම මොහොතක් නිසාම ඇහැ නිසා පෙළෙනවා. හැම මොහොතක් නිසාම කන නිසා පෙළෙනවා. එහෙනම් මේ ඇඟේ තියෙන රෝම කූපයක් නැහැ. ඔබ පෙළෙනවද නැද්ද? ඔබගේ ගෙදර තියෙන වස්තු සම්භාරයක් නැහැ. ඔබ පෙළෙනවද නැද්ද? පෙළෙනවා. හැබැයි අල්ලපු ගෙදර වස්තු නිසා ඔබ පෙළෙනවද? නැහැ. ඔන්නේ නම් පිංගුදෙනි දුක්ඛ දුක්ඛේ මනාකොට තේරුම් ගන්න. ඔය දුක්ඛ දුක්ඛේ නිදාසෙන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නැහැ. තණ්හාව සහිතව නම් ඉන්නේ පිංගුදෙනි දුක්ඛ දුක්ඛේ නිදාසෙන්න බැහැ. මෝඩ කවද මොකද කරන්නේ? එක කාරකයක් බලවට ගන්නවා තව කාරකයක්. එක කාරකයක් නිසා වෙලිච්ච එක මානෙට ගිහින තව කාරකයක් අරගෙන දැන් මොකද වෙන්නේ? දෙපාරක් පෙළෙනවා දැන්. ඕක තමයි විදිහ. මානෙට ගිහින පිංගුදෙනි කවදාකවත් සතුරුට නම් පත්තුන්නේ නැහැ කිසිම කෙනෙක්. මානෙට ගියා ඒ කාන්තේම එකාකාරව පිළිවිලි තමයි ඉන්නේ. ගෙදර ඉන්නේ 3 දෙනයි. නෝනායි මහත්තයයි දරුවයි ගෙදර ඉන්නේ. හදනවා මන්දිරයක් පින්වතුනි තට්ටු පහක. එහෙනම් තට්ටු පහේ මන්දිරය හැදුවේ මානෙට නේද? මාන්නක්කාරකමට ගිහිල්ලා බං තට්ටු පහේ මන්දිරය හදාගෙන දැන් මොකද කරන්නේ? උදේ ඉඳලා රෑ වෙනකන් උදේ ඉඳලා පල්ලේ නතු ගන්නවා, පල්ලේ නතු අතු ගන්නවා, නැත්තම් මොකද වෙන්නේ? විනාශ වෙනවනේ ඔය. එහෙම නැත්නම් දෙන්න දෙමාළු මේ රස්තාව කරන වැඩ කාර්යයේ උදේ ඉඳලා පල්ලේ නතු ගන්නවා, පල්ලේ හැඳුනට අතු ගන්න. මාන්නක් කරගමන කරගත දේව. අර යට බාත්รูම් එක කැඩේ කියලා බයයි, යට බාත්รูම් එක කැඩේ කියලා බයයි, අනිත් බාත්รูම් එක කැඩේ කියලා බයයි, අර පැත්තෙන් ජනෙල්ලයක් කැඩේ කියලා බයයි. අර පැත්තෙන් ෆයිල් එකක් කැඩේ කියලා බයයි. හැම දෙයක්ම පෙළෙනවා. එකක් එකක් නිසා පෙළෙනවා. එහෙනම් ඔන්න පෙළීම හොඳ ආකාරව දකින්න පිළිගන්න. ඔය පෙළීම දකින්න නම් පිළිගන්න මේ ලෝකෙ තියෙන වස්තුව ලං කරගන්නවද? ඔය ගිනි නෙලං කරගන්නේ වස්තුකේ. අර මගේ වසඟේ පවතිනවා කියලා ගත්ත මුලා දෘෂ්ටිය නිසා මොකද වුනේ? මේව හරි සැපයි කියලා ගත්තා. මේව සැපයි කියලා ගත්ත මුලා දෘෂ්ටිය නිසා මොකද වුනේ? මේව සාරයි කියලා ගත්තා. සාරයි කියලා ගත්ත නිසා මොකද වුනේ? තණ්හා වුණා. තණ්හා විලා දින්නේ මහා ගිනිගොඩකට නියන්දිම. ඔය ඔක්කොම කඩලා යනවා පිංගුදින්නේ දුක්ඛ දුක්ඛය හරියාකාරව දැක ගත්තා. එහෙනම් මේ ඇලෙන ඇලෙන වස්තුවක් වස්තුවක් නෑනෝ පිංගුදින්නේ මහා දුකක් තියෙන බව තමයි දැනගත්තා. දැන් ඕකෙදි මනාවකට වැටෙන්න පුළුවන් පිළිවෙල වෙන්නේ නේද? මේ දුකට හේතුව මොකක්ද? මේ දුක්ඛ දුක්ඛය කියන දුකට හේතුව මොකක්ද පිළිවෙතේ? තණ්හාව. දැන් දුකට හේතුව තණ්හාව කියලා ඔබ දන්නේ බුදුහාමුදුරුගේ පිහින්දද? නැත්නම් ඔබගේ ජීවිතේ දාලා ප්‍රත්‍යක්ෂ කරගත්ත හින්දද? අන්න ඒකයි කියන්නේ කාලාම සූත්‍රයේ මෙතන දාලා බලන්න. මේ දුකට හේතුව තණ්හාව කියලා දැන් ඔබ දන්නේ බුදුහාමුදුරුගේ පිහින්දද? මං කියපු හින්දාද? ගුරු පරම්පරාවෙන් එන හින්දාද? ත්‍රිපිටකේ එන හින්දාද? තර්කන කරගෙන එන හින්දාද? ඔය එකක් නැදේ. මං කියපු හින්දාද? ප්‍රත්‍යක්ෂ වෙච්ච නිසා. එහෙනම් ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරලා කියන්නේ මේ විදිහට. තමන්ගේ ජීවිත අත්දැකීම් වල ධාතුක මං පින්ද දෙන ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙනවා ඩග්ගා. මේ දහම් න්‍යායේ ප්‍රත්‍යක්ෂ වෙනවා. දැන් ඔය කිව්වේ දුකෙන් තුනෙන් එකක්. අනිත් තුනෙන් දෙකක් කතා කරලා බලමු දුකේ. ඔබ මේ ලෝකෙ තියෙන වස්තුන්ට ආස වෙනවා. අපි දැන් මොනවා හරි දෙයකට ඔබ ආසයි. එහෙනම් ඔබ ආස බින්දුවේ ඒ තියෙන විදිහට. ඒ වස්තුවේ තියෙන විදිහටයි ඔබ ආස. එහෙනම් ඔන්න ඔය විදිහට බින්දුවේ මොකක් හරි දෙයකට ආස වුණාට පස්සේ මේ ආස වෙච්ච ආස වෙලා තියෙන ඵලයකටනේ. එහෙනම් මේ ඵලයෙන් එන එක විද්‍යාමාන වෙන්නේ මොකක් තියෙනකම් විතරද? හේතු තියෙනකම් විතරයි. එහෙනම් හේතුන් පටිච්ච වෙනකම් විතරයි නේද මේ ඵලයේ විද්‍යාමාන වෙන්නේ? එහෙනම් ඔබ කැමති නම් ওই ඵලයේ ওই විදිහට තියාගන්න ඔබ මොකද කරන්නේ? හේතු සපයන්න. හේතු සපයන තාක්කල් ওই ඵලයේ ওই විදිහට තියෙන්නේ. එහෙනම් ওই ඵලයේ ওই විදිහට තියෙන කැමති පුද්ගලයෙක් ඉතින් හැමදාම කලින් දේ මොකද්ද? හේතු සපේ සපේ ඉන්නේ. එහෙනම් මේ හේතු සපයන එක සපයන්න. හේතු සපයන එක සපයන්න. ඔන්න ඔකට කියනවා පිංගුදින සංඛාර දුක්ඛය කියලා. යමකට තණ්හා වෙලා ඒකට බැඳුනා නම් එහෙම ඒක එලෙස පවත්වාගෙන යන්න පිංගුදින මහා දුක් විඳ විඳ මක් කරන්න ඕනේ? සංඛාර නගන්න ඕනේ. සංඛාර නගන්න නගන්න නගන්න නගන්න තමයි මක් වෙන්නේ. ඒක ඒ විදිහට පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් සංඛාර වන්දේක සැපයක්ද? සංඛාර වන්දේක සැපයක්ද පිංගුදින? නෑ, මහා දුකක් නේ. මහා දුක්ඛන්දරාවක් විඳගෙන මොකද කරන්නේ? සංඛාර වල වල සංඛාර වල වල සංඛාර වල වල ඉන්නේ. හරි, සංඛාර වලනේ නැවතුම් මොකද වෙන්නේ? සංඛාර වලනේ නැවතුම් මොකද වෙන්නේ? විපරිණාමයට යනවා. අර තමන් කැමති වෙච්ච දේ තියෙනතේ විනාශයට පරිණාමී වෙලා යනකොට පපුවට ගිනි ඇවිලෙන්නේ නැද්ද? ගිනි ඇවිලෙනවා. එහෙනම් තියෙනතේ මේ පපුවට ගිනි නොදෙන එක වෙලාවක්වත් තියෙනවද කියලා හිතලා බලන්න. තමන්ගේ දරුවට ආස වෙච්ච උනා ආස වෙච්ච අම්මේ උදේ ඉඳලා රෑ වෙනකම්ම සංඛාර වඩන එක නෙවෙයිද කරන්නේ දරුවා පෝෂණය කිරීම සඳහා? මේක මහා දුකක් කියලා අතහැරලා දැම්මොත් මොකද වෙන්නේ? විපරිණාමයේ විනාශයේ පරිණාමයේ නිසා ආපහු සරයක් කඩන්න වෙනව නේද? පපුවට ගියෙම වෙනව නේද? එහෙනම් පිටුදෙලින් යමකට තණ්හා කළා නම් ඔය දුක් තුනේ නිදහස වෙන්න පුළුවන්ද ඔබට? ඕක හොඳට බලන්න. මේක තමයි පිටුදෙලින් යථා ධර්මයේ මේ ධර්මයේ තේරුම් ගන්න හොඳට. යමක් යමක් නිසා තණ්හා වුණා නම් ඒ මොහොතේම දුක් තුනක් හට ගන්නවා. ඔය දුක් තුنين ඔබව පෙළනවාමයි. කොටි වලින් අල්ලගත්තා වගේ හිවේ එකයි. යමකට ආස වුණා කියලා කියන්නේ මොකද? කොටි වලින් ගයක් අල්ලගත්තා වගේ. එහෙම තියාගෙන ඉන්න නම් මොකද කරන්නේ? සංකාර කරන්න ඕනේ. අතහැරියොත් මොකද වෙන්නේ? විනාශයට පරිණාමය වෙනවා. විපරිණාමය. හැමතැනම මහා දුකක් තියෙන එක. කොඩි වලින් අල්ලගත්තා කියලා කිව්වේ ඒකනේ. කොඩි අල්ලගෙන වල වලින් අල්ලගෙන ඉන්නේද? පවුරු ගානවා. ගස්ස ගස්ස අදිනවා. ඔය ඔක්කොම දරාගෙන සංකාර කරගෙන සංකාර කර කර ඉන්න ඕනේ මේක අල්ලගෙන. අතහැරියොත් මොකද වෙන්නේ? අනිත් පැත්ත හැරෙන විපරිණාමයට ගියා. ඒක ඊට වඩා දුක. දැන් කොහොමද බේරෙන්නේ කියන්නේ? දැන් කොහොමද එනම් මේ දිනවලදී යමකට තණ්හා කරනවා කියලා කියන්නේ මහා ගිනි ගොඩක් කරගත්තා මේ ජීවිතේ. දැන් ඔබට වැටහෙන්නේ නැද්ද දරුවා කියන්නේ ගිනි ගොඩක් කියලා? මේ කියන්නේ දරුවාම අයින් කරලා දාන්න කියලා නෙමෙයි. ඇත්ත ඇති හැටියෙන් දකින්න. කරන්න දෙයක් නැහැ, බැඳගත්ත විතර ගහන්න. අපි කිව්වේ නැහැ නේද බැඳගන්න කියලා. වැදගත් නම් ගහන්න. ඒක නෙමෙයි මම කියන්නේ. දරුවා කියන්නේ ගිනි ගොඩක් නෙමෙයිද? එයි යමකට තණ්හා වුණා නම් පිටුදුනේ තණ්හා වීම නිසා ඒ කාන්තේම දුක් රූප දිනනවා. ඔබට ඒක නවත්තන්න බෑ. ඒක බින්දු මාත්‍රයක්. මේ වෙලාවෙත් ඔබ දුක් විඳිනවා ඒ දුක් තුන නිසා. කොහෙන්ද ගැලවෙන්නේ? නෝනා කෙනෙක් යනවා ගිහින ලස්සන මූණ හදාගෙන එනවා. ලස්සන මූණ හදාගෙන ආවට පස්සේ දෙගොල්ලේ ලස්සන මූණ හදාගෙන ආපු ක්‍රමයට තමයි කැමති. දැන් ඕක ඔය විදිහට පවත්ව ගෙන ඉන්න නම් මොකද කරන්න ඕන? සංකාර කරන්න ඕනේ හැමදාම. උදේට නැගිලා යන්තම් මේ පැත්තේ පීදාන අර ගාලනේ ගාල ඔක්කොම කරලා හැමදෙස්සම ඔය විදිහට තියාගෙන ඉන්නවා. ඕක නැවතුත් මොකද? විපරිණාමයට යාම නිසා දුකක් හටගන්න. ඒක ඒ දුක මහා ගිනි දුකක් ඒක. එහෙනම් කොහෙන්ද තියෙන්නේ ගැලවෙන්න පුළුවන්? කෝ ගැලවෙන්න පුළුවන්ද? පුළුවන්ද ගැලවෙන්න? එහෙනම් දැන් මේ ලෝක වස්තු උන්ට තණ්හා ගන්නවා කියලා කියන්නේ ප්‍රකෘති මහා ගිනි ජාලාවක් එකපුරා දා ගන්නවා වගේ වැඩක් නෙවෙයිද? එහෙනම් දැන් ෆෝන් එකක් තියෙන ඕක ෆෝන් දෙකක් කරගන්නවද ඕක? නැත්නම් ෆෝන් භාගයක් කරගන්නවද? භාගයක් කරගත්තා නම් ඒ මට්ටමකට අඩු වෙනව නේද දුක? ඒවල මේ මෝඩ සත්‍ය අපින් උතරින් ආස්වාද මරවුලට වැටෙනවා. ආස්වාද මරවුලට වැහැලා මොකද කරන්නේ? මේ ද්‍රව්‍ය වස්තු රැස් කරනවා. මම පෙන්නන්න ඔය ආස්වාදය හැදිලේ නැහැටි. මට ෆෝන් එකක් නැහැ. මෙතුමට ෆෝන් එකක් තියෙනවා. එහෙන් මෙහෙන් කට්ටිය මේ ෆෝන් එකේ ගුණ වර්ණනා කරද්දි ෆෝන් එකෙන් කරන්න පුළුවන් වැඩ අරගෙන මේ කියද්දි මාව පෙලෙන්න පටන් ගන්නවා. පින්වදිනේ මට ෆෝන් එකක් නැති කම නිසා. පෙලිලා යම් පෙලීමකට ගියාට පස්සේ ඔන්න ඔතනදී මොකද වෙන්නේ? දැන් මට දැඩි අවශ්‍යතාවයක් වෙනවා ෆෝන් එකක් ගැනීම. ඇයි මං ඒක නිසා පෙලිනවා? ඔන්න මම ෆෝන් එකක් ගත්තා. ගත්ත එක මම මොකද වෙන්නේ? පුදුමාකාර ආස්වාදයි. ඇයි අර පෙලීමේ නිදහස වීම නිසා මට ආස්වාදයක් ආවා. ඔන්න ඒ පෙලීමේ නිදහසට මට ආස්වාදයක් එනවා වගේ පින්දුනි. දැන් මේ ධර්ම වස්තුව මගේ අතට පත් වීම නිසා මම පෙලෙන්න පටන් ගන්න එදායිසරේ. දැන් ආයිසරේ පෙලෙන්නේ නැද්ද? දුක දුකෙන් පෙලෙන්නේ නැද්ද? විපරිණාම දුකෙන් පෙලෙන්නේ නැද්ද? සංකාර දුකෙන් පෙලෙන්නේ නැද්ද? එහෙනම් මේක තියාගෙන ඉන්න ඕනේ පින්දුනි. මම සංකාර කරකද සංකාර කරකද සංකාර කරනක නැවතුත් විපරිණාමයට ගියම නිසා මහ දුකක් හටගන්න. ඔන්න කොටි වලිග. ඔය හැමතැනම තියෙන පින්දුනි කොටි වලිග. හැබැයි ආස්වාද මරවුලට වැටිච්ච ගමන් තමයි එක කාර්යයක් නෙමෙයි තව එකක් ගන්න. එහෙමනම් පින්වදින දැන් ඔබට හොඳ ආකාරව පේනව නේද? මේ ලෝකේ තියෙන හැම ධර්ම වස්තුවක්ම සතරුත්කලෙ මහදුක කියනවා කියලා ඔබට. එහෙනම් මට ඔබ එක දෙයක් කියන්න පින්වදින. ඔබට මේ සාදුක කියන මේ ලෝකයේ සාරයිද? සාරයිද? එහෙනම් පින්වදින මේ ලෝකයේ සාරයි කියලා මෙච්චර කල් මුලා දෘෂ්ටියෙන් හිටියා. මුලින් දිවිත දෘෂ්ටිය නිසා නේද? මේ ලෝකෙ මගේ කැමැත්තට තියෙනවා කියලා ගත දෘෂ්ටිය නිසා නේද? නමුත් ඇත්ත මොකද්ද? හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. හේතු තිබ්බොත් ඵලෙ තියෙනවා නැත්තම් නෑ. මහා විනිශ්චිතයි. එහෙනම් හේතු ඒ විදිහට තියාගෙන ඉන්න නම් මොකද්ද කරන්න ඕනේ? හේතු ඒ විදිහට තියාගෙන ඉන්න නම් මොකද්ද කරන්න ඕනේ පිටින්? සංඛාර කර කර සංඛාර කර කර ඒක ඒ විදිහට පවත් ගන්න ඕනේ. සංඛාර කරක නැවතුත් විපරිණාමිට ගියා මහා දුකක් ඊට පස්සේ ආ. එහෙනම් ওই දුකේ හේතුව මොකද්ද? තණ්හා. යයන් තණ්හා පොණෝ භවිකා නන්දි රාග සහගත තත්ත්‍ර සත්‍ර අභිනන්දනි. තණ්හා ඒ ඒ තන හාවෙන ස්වභාවය, ඒ ඒ තන අභිනන්දනය කරන ස්වභාවය. එහෙනම් පින්වලින් ඔන්න දැන් මට කියන කාලාම සූත්‍රයට එන්න යන්නේ. දැන් මට කියන්න දුක්ඛ දුකේ මේ ලෝකේ තියෙන බව ඔබට ඔබ දැන් දන්නේ බුදුහාඳුරෝ කියපු නිසාද? විපරිණාම දුකේ මේ ලෝකේ තියෙන බව ඔබ දන්නේ බුදුහාමුදුරුවෝ කියපු නිසාද? සංඛාර දුකේ මේ ලෝකේ තියෙන බව ඔබ දන්නේ බුදුහාමුදුරුවෝ කියපු නිසාද? ත්‍රිපිටකයේ එන නිසාද? ගුරු පරම්පරාවෙන් එන නිසාද? නෑ. ඔබට ප්‍රත්‍යක්ෂ වෙච්ච නිසා නෙවෙයි. ඕන්න පින්වතුනි, ඉදන් දුක්ඛං අරිය සත්‍යං දිමේ භික්ඛවේ පුබ්බේ අනුසුදේස ධම්මේසෝ චක්ඛු මුදපාදී කියලා ධම්මයෙන් පාද වෙනවා. මේ දුක්ඛ ආර්ය සත්‍යයි කියා පෙරණුවස විරු ධර්මයන්ගේ ධම්මයෙන් පාද වෙනවා. මේ දුකාරය සත්‍යය කියලා. මේ දුක නෙමෙයි, දුක කියන්නේ විඳින එක. ඔය ඉඳගෙන ඉන්න වෙලාවට පස්සපැතර ඉඳිනවා, ඒක දුක. ඒක දුක්ඛාරය සත්‍ය නෙමෙයි. දුක්ඛාරය සත්‍ය කියන්නේ පිළිගන්න ඕන ඔය කීප එක. දුක දුක විපරිණාම දුක සංඛාර දුක වශයෙන් මේ දුක ඇති වෙන දැක් ගන්න එක තමයි දුක්ඛාරය සත්‍ය කියන්නේ. ඔන්න එනවා මේ පිළිබඳ දහම් මැද පහළ වෙනවා. පිළිගන්න මේ දුකට හේතුව මොකද්ද? හැමෝම කියන්න දුකට හේතුව මොකද්ද? තණ්හාව. දැන් මේක ඔබ දන්නේ බුදුහාමුදුරුවෝ කියපු හින්දාද? ගුරු පරම්පරාවෙන් එන හින්දාද? ත්‍රිපිටකයේ එන හින්දාද? තර්කයට ගැළපෙන හින්දාද? නෑ. සත්‍යයක් වෙච්ච නිසා. එනම් තින්ගතුනි ඔන්න එනවා මොකද්ද? ඉදන් දුක සමුදයන් අලි සත්‍යන්ති මේ වික්කවේ පුබ්බේ අනුසිතේ ධම්මේ සූ චක්කු මුදපාය. ධර්මයට පහළ. එනම් මේ දුක සමුදයයි කියා පෙරණවත විරු ධර්මයන්ගේ ධම්මයට පහළ. ඉතින් ධම්මයට පහළ වෙන්නේ නෙමෙයි සෝතාපන්න ඵලයේ. එනම් මේ දුකෙන් නිදහස් වෙන්න මොකද කරන්න? මේ දුකෙන් නිදහස් වෙන්න මොකද කරන්න? ඒ තණ්හාවේ ඉතිරි නැතුව ශේෂ නැතුව නිරුද්ධ කරන්න ඕනේ. යෝතස්සායේව තණ්හාය අපේස විරාග නිරෝධෝ චාරෝ පරිනිසග්ගෝ මුත්‍ති අනාලය. වෙයි ඒ තණ්හාවේ ඉතිරි නැතුව ශේෂ නැතුව නිරුද්ධ කිරීමක් ඇද්ද? විමුක්ත වීමක් ඇද්ද? අන්න ඒකයි දුක නිරෝධය. එනම් පිළිගන්නේ මේ දුකෙන් නිදහස් වෙන්න, දුක්ඛ නිරෝධය කරන්න, තණ්හාව නිරුද්ධ කරන්න ඕනේ කියලා අදෝ ඔබ දන්නේ උදාහරණයේ නේද? නෑ. දැන් ඔබ හොදාට අරන් දන්න. එනම් ඉදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යං මේ වික්ක මේ කුබ්බේ අනුසේස ධම්මේස චක්ඛු මුද පාදී කියන දඬ වැටුනේ නැද්ද ඔබ? එනම් දැන් මෙතර වෙලා පිළිගන්නේ ලෝකේ සාරයි හිහිදියල පුරාදෘෂ්ටි නිසා. දැන් ඔබට වැටහෙලා ගියා මහ පිළීමකින් පෙළෙනවා මේ හැම එකක් එකක් නිසා. එහෙනම් ඔය පිළීමෙන් පෙළෙනවා නම් පින්විතනි මහා දුක්ඛ කන්දකින් මේ ලෝකේ තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ එක බිඳු මාත්‍රයක්වත් සාරයිද? නෑ. ඔන්න පිළිගන්න නම් මෙතරක ලෝකේ සාරයි කියලා හිතන් ගියා. දැන් දන්නවා මේ ලෝකේ නම් මහා සාරයි කියලා. එහෙනම් මෙතර වෙලා කාය සත් කියන මුලා දෘෂ්ටියේ හිටියේ කෙනා දැන් මොකද මේ කාය සත් නැති බව වැටහුණා. එහෙනම් කාය සත් කියන සත් කාය දිට්ඨිය කාය සත් කියන දෘෂ්ටියෙන් මිදලා ගියා. එනම් මේ ලෝකේ මේ සහ අසාර ලෝකයක් නම් තින්නදී තවදුරටත් මේ භවගමන ඕනේද? තවදුරටත් මේ භවගමනේ යනවද මේ සහ අසාර ලෝකේ? යනවද? නෑ. අන්නේකොට තින්නදී නම් ඔන්න පැටලිලා යනවා කව දෘෂ්තිය. මොකද්ද? මෙච්චර වෙලා ලෝකේ සාරයි කියන මුලාවට පත්ලා දෘෂ්තිය කිදී දැන් මේ දෘෂ්තියෙන් බිඳුණා. ඒ මිදෙරිලා දැන් එන දෘෂ්තියකට මොකද්ද? මේ අවිද්‍යාව දෘෂ්නාදකින් නැගිට මේ භවගමන නම් මට එපා කියලා හටගන්න දෘෂ්තිය. ආගේ දෘෂ්ටියට කියන අපිට සමාධිය කියලා. අවිද්‍යා තෘෂ්ණාවකින් ගොඩනැගෙන භවගමන මට එපා කියලා හිතගන්න දෘෂ්ටිය. ඇයි එපා? අල්ලන අල්ලන තැන මොකද වෙන්නේ? මහගිනි. අල්ලන අල්ලන තැන මහගිනි. ඒක හැකේට සියල්ල දුකයි. සියල්ල දුකයි කියන්නේ මොකද්ද? සියල්ල දුකයි. මේ දින අල්ල අල්ලන්නේ අල්ලන තැන සියල්ල දුකයි. තමන් ඉතින් අල්ල ගන්න යන තැනක ඒක දුකයි. එනම් පින්විතින් අල්ලන්න අල්ලන්න අනාත නැද්ද? අල්ලන්න අල්ලන්න අනාත නැද්ද පින්විතින්? අනාතයි. අනාතෙන් අනාතයට වැටෙනවා අල්ලන්න අල්ලන්න. අල්ලන්න අල්ලන්න අනාතයට වැටෙනවා පින්විතින්. අනාතෙන් අනාතයට වැටෙච්ච පිරිසක් ඉන්නේ. එහෙනම් දැන් ඔබට වැටහෙන්නේ නැද්ද පින්විතින් අතහැරීමම නාතයි කියලා? අතහැරීම නාතයි, නොවැම නාතයි, මිදීම නාතයි, නිවැරම නාතයි කියලා වැටහෙන්නේ නැද්ද? කාම ලෝකයක් අල්ලගත්තා නම් අනාත වෙන්නේ නැද්ද ඔබ? රූප ලෝකයක් අල්ලගත්තා නම් අනාත වෙන්නේ නැද්ද ඔබ? අරූප ලෝකයක් අල්ලගත්තා නම් අනාත වෙන්නේ නැද්ද ඔබ? එහෙනම් මොනාරි ලෝකයක් අල්ලගත්තා නම් අනාත වෙන්නේ නැද්ද ඔබ? අනාතයි. එහෙනම් කාම ලෝක අනාතයි, රූප ලෝක අනාතයි, අරූප ලෝක අනාතයි, සීල ලෝක අනාතයි. එහෙනම් මොකද්ද නාතය? අතහැරීම නාතයි, නොවැම නාතයි, මිදීම නාතයි, නිවනම නාතයි. ඔය දින හොඳ කර්මස්ථානයක් වඩන්න. හැබැයි අනාතත්වයේ දැක දැක වඩන්න. මොකද යම් තණ්හාවක් ඇති වෙනවා නම් ඒ තණ්හාව නිසා මහා දුක්ඛ කන්දේ හැදගන්න. යම් තැනක් හොඳයි කියලා හැරෙනවා නම් එහෙම. එහෙනම් මේ දිව්‍ය ලෝකේ යාම කියන එක මහා දුකට අතවැණීමක් නෙමෙයි. දිව්‍ය ලෝකේ යන්න පතනවා කියලා කියන්නේ මේකද දුකට අතවැණීමක් නෙමෙයි. එහෙනම් මොන මුලා දෘෂ්ටියකින් මේ මිනිස්සු කියන්නේ දිව්‍ය ලෝක ඵලය, දිව්‍ය ලෝක ඵලය කියලා. නිවන් දකින්න පුළුවන්කම තියෙද්දී. මුලා දෘෂ්ටියක් නෙමෙයිද? නිවන් දකින්න ගිහින බැරි වෙලා හරි දිව්‍ය ලෝක ගියොත් කමක් නැහැ. ඔන්න දිව්‍ය ලෝක යන හැටි දිව්‍ය ලෝකට දොස් කියනවා නෙමෙයි. ඒක හරියට බින්දුනේ රජුරෝ නියම කරනවා කත පාරවල් 10ක් ගහපන් මූට කියලා. ඒත් එක්කම රජුරෝ කියනවා මේකට ඉල්ලීමක් කරන්න කියපන්, ඒ ඉල්ලන ගාන ගහපන්. ඔබ කියන්නේ ඉල්ල, ඔබ කියන්නේ ඉල්ල, අට කියන්නේ ඉල්ල, බින්දුව. එහෙනම් පින්වතුනි මේ දුකෙන් බහමුලින්ම නිදහස් වෙන්න තියෙන වෙලාව ඔබ දිව්‍ය ලෝකයන් හදන්නේ. ඔබ හරියට කත පාරවල් 10 8ක් දෙන්නේ කෝ වගේ, අනේ ස්වාමීනි මට අටක් ගහන්න ඕන කියලා කිව්වා වගේ. ඔවුද නැද්ද? ඉතින් මේ මහ දුකෙන්ම නිදහස් වෙන්න තියෙන දැන පින්වතුනි දිව්‍ය ලෝකයට යන්න හදනවා කියලා කියන්නේ මොකක්ද? දිව්‍ය ලෝකේ දුක නැහැ කියන හේතුවද? යමකට තණ්හා කරා නම් ඔය දුක් තුලින් නිදහස් වෙන්න බැරි බව දැන් ඔබට වැටහුණානේ. එහෙනම් දිව්‍ය ලෝකයක් තණ්හා කරගත්තාම ඔය දුක් තුලින් නිදහස් වෙන්න පුළුවන්ද? නැහැ. ඔය දුක් තුරෙන් පීඩා විඳිනවා තමයි. එහෙනම් බ්‍රහ්ම ලෝකයක් උපාදාන කරලා මොකද වෙන්නේ? ඒත් එච්චරයි නේ. ඔය දුක් තුරෙන් පීඩා විඳිනවානේ. ඇයි දිව්‍ය ලෝකෙක ඉන්න දෙවි කෙනෙක් යමක් උපාදාන කරගත්තොත් ඒක ඒ විදිහට පවත් ගන්න සංකාර කරන්න ඕනේ නැද්ද? සංකාර නොකර හිටියොත් එහෙම විපරිණාම ටික දුක හදාගන්න නැද්ද? කොයි වෙලේ මොනවා වෙයි දන්නේ නැති වීම නිසා, අවිනිශ්චිත භාවය නිසා, අනිත්‍ය ස්වභාවය නිසා, අනිත්‍ය ස්වභාවය, අනිත්‍ය ස්වභාවය ඔය ඔක්කොම නිසා පීඩාවටපත් වෙන්නේ නැද්ද? දුක් දුකේට වැටෙන්නේ නැද්ද? හරිද? දින කොයි දිව්‍ය ලෝකේ තමයි කියන්නේ? මේක වනා පොඩ්ඩක් තමයි. එහෙම ගන්න. ඒක කිව්වේ කත පාරවල් 10ක් නෙමෙයි 8ක්. මොකද අර ඝන ශරීරයක් නැති නිසා ලෙඩ රෝග හැදෙන ශරීරයක්. එච්චර තමයි මේ. එහෙනම් කත පාරවල් 10ක් නෙමෙයි 8ක් එතනදී. එහෙනම් ඉතින් දැන් ඉතින් අද ඉඳලා දිව්‍ය ලෝකේ යන්නද පතන නිවන පතන. නිවන පතන්න පිළිවෙල නිවන පතන්න. ඕනෙම විනාක් කලි වේලා නිවරණ උපනිෂද මේවා කියන හිතන්න. බැරි වුණොත් දිව්‍ය ලෝකේ නතර වෙයි. දිව්‍ය ලෝකේ යන පතර කෙනෙක් බැරි වුණොත් කොහෙද නතර වෙන්නේ? කොහෙද නතර වෙන්නේ? සතර පායි. ඒකයි සබාවේ. ඒක මොඩ වෙන්නේ නැපා. සමහර කෙනෙක් ඉන්නවා කිමිදේ මොඩ මනිමතාන්තර පතුරවල. ඒවට අහු වෙන්න එපා. ඔබ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරන්න කිව්වේ ඒකයි. දැන් ඔබට මාර්ය මඟ මේ යනකොට මාර්ය ඇවිල්ලා කිව්වොත් එහෙම මගේ මූණ පෙන්නගෙන ඇවිදින්න මං වගේම ඇවිදින්න මාර්ය මොන කියලා කිව්වොත් එහෙම මට පොඩ්ඩක් වැරදුනා. මේ දුක දුකේ කියලේකුත් නැහැ, අංකාර දුකේ කියලේකුත් නැහැ, විපරිණාම දුකේ කියලේකුත් නැහැ. ඔය දුකට හේතුව තණ්හා මෙහෙම නෙමෙයි. එහෙම කිව්වොත් ඔබ පිළිගන්නවා. ඇයි ඔබට ප්‍රත්‍යක්ෂ වුණා? යමක් ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ පිළිගන්නේ ආයි 10 පාරක් කියන අවශ්‍යතාවය නැහැ ඒක. 2යි 2යි 4යි 4යි 2යි 6යි 6යි 2යි 8යි. ඔය නියාම ධර්මයේ ඔබට හොඳට අවබෝධ වුණා නම් දෙකේ දෙකේම එකතු කරන් නියාම ධර්මයේ හොඳට අවබෝධ වුණා නම් පිළිගන්නේ 22යි 2යි 42යි ගොතෝ පිළිගන්නවා. ඔබට උගන්වපු ගුරුවරයා ඇවිල්ලා කියන 22යි 2යි 42යි කියලා පිළිගන්නවද? පිළිගන්නවද? නැහැ. ඔබට කියන්නේ නේ සර් වැරදුනා සර්. ඔය දෙක මුලට නෙමෙයි සර් එකතු කරන්න ඕනකට. කියලා දෙන්න පුළුවන් නේද? එහෙනම් න්‍යාය ධර්මයේ අවබෝධ වෙන්නේ න්‍යාය ධර්මයේ අවබෝධ මෙච්චකම පිළිගන්නේ එතනින් ඉහට තවන්න මාර්ගය වැඩෙන්න පටන් ගන්නවා. එහෙනම් දැන් මම එක ලෝකයක් කියන ඔබට යන්න පුළුවන්. එක ලෝකයක් කියන පිළිගන්නේ ඔබට යන්න පුළුවන්. ඔය දුක් තුනේ නිදහස් වෙලා ඉන්න තැනක් මම කියන්නේ. හරි මනුස්ස ලෝකෙ කොහෙද යන්න පුළුවන්? මනුස්ස ලෝකෙ කොහෙ රටක් එහෙම කියන්නේ තියෙනවනේ යන්න පුළුවන්. නිදහස් වෙලා ඉන්න. බලන්න අපි මුලාවට පදින අපි කියන්නේ අපි දිහිලා අවුරුදු 7 8ක් එහෙ හිටියා. මොකටද ගියේ? ලෝකේ සාරින්ද? සාරු ලෝකේ සාරත්තේ උලා ගන්න ගියේ. අන්තිම ලෝක දුන්නේ ඔය දුක් තුන නිසා අප්‍රමාද පීඩාවට පත් වෙවි පීඩාවට පත් වෙවි හිටියේ. දන්නේ නැන්නේ දුක් ඉඳ කියලා. ඇයි? ආස්වාද මනෝගුල. දුකකින් නිදහස් වෙන වෙලාව වෙන ආස්වාදේ නිසා පිටුදුනේ. ඇයි ඒක විතරයි මතක ඉඳලා දුක මතක හිටින්නේ. ඒකයි කාරණේ. ඔය ආස්වාදයේ විදිහට බලමු. ඒකක් දැනගන්න බෑ. දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙන නේද පිටින් දුක්ඛ ලෝකේ පරිච්ඡේදා කියලා. මේ ලෝකයේ දුකම තමයි පිටුල දෙන්නේ කියලා. එහෙනම් ඒ කාණ්ඩය මේ ලෝකයේ දුකම දුකම දුකම දුකම තමයි කියලා උන්වහන්සේ කියලා තියෙනවා. හැබැයි තව පැත්තකින් උන්වහන්සේ කියනවා ආස්වාද කියන එකක් තියෙනවා. එහෙනම් දැන් ආස්වාද කියන්නේ මොකද්ද කියලා බලන්න බෑ. එහෙනම් හොඳ ආකාරව බලමු මොකද්ද මේ ආස්වාදය කියන්නේ කියලා. තමන් වැරද්දක් කළාම තමයි තාත්තා හිමිරු ඩොක්කක් අයින. ඔය ගෙඩි ගෙහිච්ච තැන අම්මා තෙල් ටිකක් ගානවා. ඒ තෙල් ටිකක් ගානකොට පුදුම සනීපයක් එන්නේ. ඔව්ද නැද්ද? එන පුදුම ආස්වාදයක් නේද දැනෙන්නේ අම්මා තෙල් ගාන දිහතර. අර හැමෝටම තැලිච්ච තැන. එතන ඔය ආස්වාදය ආයි ගන්න නම් මොකද කරන්නේ? මොකද ගන්නේ? තාතර කියලා තව කොක්ක කන්න ඕනේ. එහෙනම් පින්වතුනි යමක් නිසා පෙළෙනවා නම් පෙළිලා පෙළිලා පෙළිලා පෙළිලා පෙළිලා ගිහිල්ලා ඒ පෙළීමෙන් නිදහස් වෙනවා නේද ඔය සුකේ ඉන්නේ? ඒ පෙළීමෙන් නිදහස් වෙනවා වෙලාව නේද පින්වතුනි ඔය ආස්වාදය කියලා කියන්නේ? ඔබට තද ඔළුව ගැක්කුමක් තියෙනවා. ඔය ඔළුව ගැක්කුම නිසා ඔබ පෙළිලා පෙළිලා පෙළිලා පෙළිලා ඉන්නේ. කවුරු හරි දෙනවා පෙන්ඩෝල් දෙකක් බොන්න කියලා. ඒ පෙන්ඩෝල් දෙක වීප් ගමන් ඔබ කියනවා තව ටිකක් කියලා නේද? අම්මෝ දැන් සැප. පුදුම ආස්වාදයි කියලා කියන්නේ. දැනුත් ඔබට ඔළුව ගැක්කුමද? දැනුත් ඔබට ඔළුව ගැක්කුමද? නෑ නේද? ඉතින් දැනුත් එහෙනම් දැනෙන්නේ නැහැ සැප. ඒ වෙලේ ඔළුව ගැක්කුම නැති වීම නිසා නේද සැපයි කියන්නේ? ඉතින් දැනුත් ඔළුව ගැක්කුම නැහැ නේ. එහෙනම් කොහොමද සැප? කොහේනම් ආස්වාදේ? එහෙනම් පිළිගොදෙන ආස්වාදයක් එන නම් මක් වෙන්න ඕනේද? පෙළෙන්න ඕනේ. මොන කරුණියක්ද බලන්න පිළිගොදෙන? මොකටද මේ සංසාරෙ ඔබ මේ යන්නේ? අර හැම සාර්ථක ස්වාමීන් පිටුපසම විරිඳක් ඇත වගේ මොකද කියන්නේ? හැම ආස්වාදයක් පසුපසම පෙළීමක් ඇත කියලා නේද? එහෙනම් පෙළීමකින් දොර ආස්වාදයක් තියෙනවද පිළිගොදෙන? නෑ. පෙළෙන තරම වැඩි වෙන තරමට ආස්වාදයක් වැඩි. ඔබට වතුර දිභහක් එනවා. වතුර දිභහ කැවිලිල්ල. ඔබ පැය 6ක් දැන් වතුර නොබී ඉන්නවා. තව ආස්වාද ගන්න නම් වතුර දිහික මොකද කරන්න ඕනේ? වතුර දිහික තව හොඳට ආස්වාද ගන්න නම් මොකද කරන්න ඕනේ? පැය 8ක් පෙළෙන්න ඕනේ. තවත් ඕනම් පැය 10ක් පෙළෙනවා. පැය 10ක් පෙළෙන්න නම් වතුර ටිකක් බොන කොට දැන් සනීප කොහොමද? ඈ පුදුම ආස්වාදයි. හැබැයි ගෝකවට මතකෙට ඉන්නේ මොකක් විතරද? අර ආස්වාදීය ස්වභාවය විතරයි. ඒ ආස්වාදීය ස්වභාවයේ ගාන්තර වින්නපු පීඩා ඒක මතකෙට ඉන්නේ. දැන් එහෙනම් මේ විතර දුක්ඛෝ ලෝකේ පටිච්චිතා කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. දැන් ආස්වාදෙක තියෙනවා නම් ලෝකේ කොහොමද දුකමද තියෙන්නේ? දැන් මගේ සාස්ත්‍රුන් වහන්සේ වැරදි කියලා නැහැ කවදාවත්. මගේ සාස්ත්‍රුන් වහන්සේගේ වචන ඒව වෙනස් කරන්න දැන් මේ ලෝකෙ ඉන්න ජගතිගුරු. එහෙනම් බලමු කොහොමද ඔක ආවේ කියලා. හැමෝටම තේරෙන ප්‍රස්තාරයක් අඳිමු. හොරද මම ප්‍රස්තාරයක් අඳින්නේ යන්නේ. මේ ප්‍රස්තාරයේ පිටුදෙලි මෙතන තියෙන බින්දුව. මෙතනින් උඩ දුකයි. මෙර යට සැපයි. උඩ දුකයි යට සැපයි මැද බින්දුව. දැන් ඔබ අවකාශයේ වේලි වේලි වේලි වේලි ඉන්නවා. අවකාශයේ වේලි වේලි ඉන්න වෙලාවට ප්‍රස්තාරේ කොහොමද ඇලෙන්නේ? ප්‍රස්තාරේ දැන් උඩට උඩට උඩට යනවා නේ. පෙළිලා පෙළිලා පෙළිලා පෙළිලා පෙළිලා පෙළිලා ප්‍රස්තාරේ උඩට යනවා. එක පාට ඔබට අවස්ථාවක් එනවා. හා දැන් දුවල ගිහිල්ලා AC එක ගාව හිටහන් කියලා තමගේ ස්වාමියා කියනවා. AC එක ගාව හිටහන් කියලා. දැන් මොකද වෙන්නේ? දැන් AC එක ගාවට ආපහු ගම මොකද වෙන්නේ? ඔන්න දැන් අර පෙළීම අඳුවීම නිසා පුදුම ආස්වාදයි. පිටුදුනේ ආස්වාදේ හොඳම හරිය හම් වෙන කොහෙලාද? ආපු ගමම නේද ආස්වාදේ හොඳම හරිය තියෙන්නේ. ඇයි? අර උප්පරින්ම පෙළීමෙන් නිදහස් වෙනකොට තමයි හොඳම ආස්වාදේ තියෙන්නේ. දැන් ආස්වාදයත් එන්නේ නඩු වෙනව නේද? තිඟදෙන පෙළීම අඩු වෙන නඩු වෙන. පෙළීම අඩු වෙන අඩු වෙන යනකොට ආස්වාදයත් අඩු වෙන අඩු වෙන අඩු වෙන අඩු වෙන අඩු වෙන. මොකද වෙන්නේ? පෙළීම බිඳුවක් එන වෙලාවට ආස්වාදේ බිඳුවයි නේද? හරි. ඔන්න දැන් මොකද වෙන්නේ? අර ස්වාමියා කිව්වොත් එහෙම තවදුරටත් හිතහම උදන්ඩ වෙලා කියලා මොකද වෙන්නේ දැන්? දැන් යයිද බින්දුවේ පල්ලෙහාට සැපේට යයිද? නෑ දැන් මූ කට කට කට කට ගාලා වේවුලනවා. එහෙනම් දැන් මොකද වෙන්නේ? ආයෝක නැගිනවද? දැන් ඒක හීතල නිසා පෙළෙනවා. දැන් මේ පෙළීමෙන් ආස්වාදයක් ගන්න නම් මොකද කරන්න ඕනේ? අවුවට දුන්නා. අවු ඉන්නකොට මොකද වෙන්නේ තියෙන්නේ? ආයි අර පෙළීමේ නිදහස නිසා ආස්වාදයක් ලැබෙනවා. එහෙනම් පෙළීම බින්දුවට එනකොට ආස්වාදයක් දෙන්නේ. දැන් අවු ඉන්න දැන් හිතහන් අවුයි කියලා කියනවා. දැන් මොකද වෙන්නේ? දැන් යයිද බින්දුවේ පල්ලෙහාට මේ. එහෙනම් කොයි වෙලාවෙද පින්දුවේ බින්දුවේ පල්ලෙහාට යන්නේ? කොයි වෙලාවෙද පින්දුවේ සැපේ කියලා එකක් තියෙන්නේ? එහෙනම් දැන් වැටෙනවද ඔබට දුක්ඛෝ ලෝකේ පටිච්චිතා කියලා කියපු කාරණා? එහෙනම් මේ ලෝකයේ දුකමද නේද පිටලා තියෙන්නේ? කොහෙද ගැලවීමක් තියෙන්නේ? හොඳ ආකාරව දැක්කද දෙකේ මහා දුක්ගොන්නක ඔය ජීවිතේ. ඉතින් මේවා හරි ආකාරව දැක ගන්න කම් දෙකේ නිවන් දකින්න හිතෙන්නේ නැහැ මෙලෝ පුතේකට. මේක ප්‍රත්‍යක්ෂ වෙන කර්ම සිංහතුනේ ලෝකේ උලා ගන්න හදනවා මිසක් මේකෙන් නිදහස් වෙන හදන්නේ නැහැ. ඒකයි මම කියන්නේ ඕන කෙනෙකුට දාන්න දෙන්න පුළුවන්. හැබැයි ඕන කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න බැහැ. එනම් ප්‍රඥාව මෙහෙව බින්දලි මේ ධර්මය අවබෝධ කරගන්න. ඒ ධර්ම අවබෝධය තුළ ඔබට ඒ රැකවන්නේ ලැබෙන්නේ නෑ. ධර්ම අවබෝධයයි වෙනක. වලක ලෝකේ තේරුම් ගත්ත හැටි ලස්සනට. දැන් මම පෙන්නන එක ආස්වාදයක් තියෙනවා මේ ලෝකේ. තේලීමකින් තොර එක ආස්වාදයක් කියන්නේ. එකම එකක්වත් කොහෙද තියෙනවද බලන්න. දැන් ඔබ එක ඉරියව්වකට ඉන්නකොට තේරෙනවනේ නෝක. ඒ පෙන්නනකොට මොකද කරන්නේ? ඉරියව්ව මාරු කරනවා. ඉරියව්ව මාරු කරන තප්පරයට පුදුම ආසාදයක් නේද එන්නේ. ඊට පස්සේ ආසාදය ආයෙම කෙනවා. වාකිනු ආයෙ තේලීමක් බවට පත් වෙනවා. එනම් බින්දුනේ මේ ප්‍රස්තාරය යමතිසේ මේ මුදේ යනවා ආයෙ පල්ලෙහාට එනවා ආයෙ මුදේ යනවා ආයෙ පල්ලෙහාට එනවා ආයෙ මුදේ යනවා ආයෙ පල්ලෙහාට එනවා මේක කවදාවත් බින්දු පල්ලෙහාට වැටෙන්නේ නැහැ. එහෙනම් කොහෙද බින්දු මේ ලෝකේ සැපේ කියලා දෙයක් තියෙන්නේ? ඕන හොඳට තේරුම් ගන්න මේ ධර්මය. කොහෙද නම් මේ සැපේ කියලා එක. එහෙනම් දැන් ඔබ හොය හොය යන්න හදන්නේ මොකද්ද? ආස්වාදේ ආස්වාදේ විදිහට දැහැගත්තේ නැත්තම් බින්දුනේ නිවන් දකින්න බෑ නෙයිය පුද්ගලයාට. කොහොමද නෙයිය පුද්ගලයා හිතන්නේ ආස්වාදේ ආස්වාද හරිම ආස්වාද ජනකයි කියන්නේ? හැබැයි ආස්වාදය කියන්නේ මර ගුලා බව ඔබ තේරුම් ගන්න ඕනේ. ඇත්තටම විඳින එකක් නැහැ. ඇත්තටම තියෙන සිංහදිනේ ඔය පිළීමේ නිදහස වීමක් විතරයි. මේ යම් තැනක පිළීමක් නැද්ද? එතන ආස්වාදයකුත් නැහැ. එහෙනම් නිවන ආස්වාදයිද? නිවන ආස්වාදයිද සිංහදිනේ? නැහැ. නිවනේ ආස්වාදයක් නැහැ. පිළීමක් නැහැ. පිළීමක් නැති නිසා නිවනේ ආස්වාදයකුත් නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. දැන් ඔය ධර්මතාවයෙන් ඔබට තේරෙලා යන්නේ නැද්ද පින්විතනි? මේ ලෝකේ තවදුරටත් ඉඳලා වැඩක් නැහැ කියන්නේ. දැන් මොනව අල්ලන්නේ නැද? මේක හොඳට හිතට ගන්න බලන්න. එච්චරයි තියෙන්නේ. ජීවත් වෙනකොට මෙතනින් එහාට අද ඉඳලා ගෙදර යන හැම මොහොතකම මේව හිතට බලන්න. ඔබට ආස්වාද දෙන හැම මොහොතකම හිතට බලන්න. ඇයි පින්විතනි මේ විද්‍යාඥයෝ ෆෑන් හදද්දි ටේබල් ෆෑන් එහෙම හදද්දි කැරකෙන්න හදන්නේ? ටේබල් ෆෑන් එකක් හදද්දි ඇයි එක කැරකෙන්න දාලා තියෙන්නේ? අපි ෆෑන් එක කරගෙනනේ මං කියන්නේ මූණ කරගෙන දාන්නේ. ඇයි? ආස්වාදයේ උපරිමෙන් ගන්න. ඇයි? මෙහෙට යනකොට අපෙන් ෆෑන් එක ඈත් වීම නිසා කෙලෙනවා. ආයෙ මෙහෙට එනකොට ආස්වාදයි. දැන් මෙයින්ට ගියාම ආයෙ කෙලෙනවා. දැන් මොකද එන ආයෙ මෙතනින් යනකොට ආස්වාදයි. එහෙනම් ආස්වාදයේ පොඩ පොඩ පොඩ පොඩ ගන්න හොඳ ක්‍රමයක් තමයි සුද්ධ හදලා දීලා තියෙන්නේ. හැබැයි ෆෑන් එක එල්ල කරලා එහෙම දාලා තිබ්බනම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? එතකොට ආස්වාදයේ බොහොම පොඩයි. ඔක්කොම ඒකම නේද වෙන්නේ. ඔක්කොම ඉන්නේ මොනවද? තෙලීම විතරයි වෙන්නේ. ඒකනේ උදේට නැගිටිනකොට වතුර පිසමක් ගැන දිනු නැත්තම් මැරිලා තියෙන්නේ. නේද? අර ඇඟේ තියෙන වාෂ්පය උරාගෙන. හැබැයි ටේබල් ෆෑන් එක ඒක තමයි නියමෙක. කැරකි කැරකි කැරකි කැරකි තියෙනවා. ඔන්න හොඳට තේරුම් ගන්න. මේ ලෝකේ. ඉතින් බින්දුනේ ආයේ මේ මේ ලෝකේ තදුලෙස දැකගත්ත කෙනෙක් නැවත නැවතත් ඉපදීමක් ප්‍රාර්ථනා කරයිද? එහෙනම් දැම්මට කියන්න බෙදෙන්නේ බුදුහාමුදුරුවෝ මේ ලෝකේ පාලෙන්න මේ උන්වහන්සේට වැටිච්ච දේ. අර සිද්ධාර්ථ කුමාරය වෙලා ඉන්න කාලේ බින්දුනේ අර මහා සාර රජ ගෙවල් මේ යාන වාහන මොනවානේ ඔය තීවිච්ච හැම දෙයක්ම දියෙද්දි උන්වහන්සේට වැටහිලා ගිය දෙයක් තිබුණා නේද? එහෙනම් ඔය ඔක්කොම මේකෙන් ආස්වාද මර උගුල් නෙමෙයිද? හොඳට දැකගෙන බලන්න. දැන් එහෙනම් පින්වදින ආයෙ මේ ලෝකෙ ජීවත් වෙන්න ඕනේ ආයෙ මට උපදින්න ඕනේ නැහැ කියලා හිතවල උපදින්න නැතුව තියෙද? උපදින්න නැති නේද දැන්? දැන් ඔබ කියනෝනේ අනේ මේ සාමේ මේ මුලාවගෙන වැහෙලානේ අපි හිටි. මට නම් ආයෙ උපදින්න ඕනේ නැහැ කියලා හිතවගෙන උපදින්න නැතුව ඉඳීද? ඉඳීද? නේද? ඇයි ඒ? හේතු තියෙනකම් මොකද වෙන්නේ? ඵලයේ විද්‍යාවමයි. ඔබට එපා කිව්වද හරියනවද? එපා කිව්වට හරියන්නේ නැහැ. හේතු දිනන නම් පිළිගන්නේ ඵලයේ විද්‍යාවමයි. එහෙනම් පිළිගන්නේ ජාතිය කියන ඵලයේ විද්‍යාවමාන වෙන්නේ මොන හේතුව නිසාද? භව කියන හේතුව නිසා. එහෙනම් පිළිගන්නේ ඔන්න රාග භව, ද්වේෂ භව, මෝහ භව නැතුව නම් මොකද වෙන්නේ? ජාතිය ඉවරයි. රාග භව, ද්වේෂ භව, මෝහ භව තියෙන කල්ම මොකද වෙන්නේ? ජාතිය උදාවෙවි තියෙනවා. රහතන් වහන්සේගේ ජාතිය නිරුද්ධ වෙන්නේ කොහොමද? රාග බවත් ඉවරයි, ද්වේෂ බවත් ඉවරයි, මෝහ බවත් ඉවරයි. එහෙනම් තවදුරටත් ජාති හටගනියි නේ. එහෙනම් ජාතිය උදා වෙන එක නතර වුණා නම් නිරෝධ උදා වුණා වැඩි ඉවරයි. එහෙනම් මොන උදා වෙන පටිච්චසමුප්පාදය තියෙන අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය සන්නා සන්නා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති. ඔන්නතන ඔන උදා වුණ අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ ඔන්න යන දාපයික නේ. සලායත නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ. ඔන අනිත් පැත්ත ගියා වැය වෙන හැටි. එන උදා වෙන හැටි දැක්කා, වැය වෙන හැටි දැක්කා. ඔකයි කරන්නේ. ඉතින් මේක හරියට දැක්ගත්තා නම් සිංහදෙන් දැන් එනම ඔබ හොඳට අරන් දන්නවා මේ ඔබේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් බැඳින මේ ඉපදිපිදි මෙරි මෙරි යන බව ගමන මට එපා. ඔන්න ඔය දෘෂ්ටියේ වැටීමට කියනවා සිංහදෙන් සම්මාදිටියට වැටෙනවා කියලා. හරි ආකාරව සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පිළිපින් මේ සම්මාදිටියට පත් වෙනවා. අර සම්මාදිටියට පත් වෙනකොට තව එක දෙයක් වෙනවා. මේ මෙච්චර වෙලා තිබිච්ච ලෝකේ සාරය කියලා අල්ලගත්ත මුලා දෘෂ්ටිය දුර වෙලා යනවා. ඒ මුලා දෘෂ්ටිය දුර වෙනකොට පින්වතුනි අපිට වැටහිලා එනවා මෙච්චර කලර මුලා දෘෂ්ටියෙන් ඉන්නකොට අපි මොකද කළේ? පුළුවන් තරම් දසකුසලේ කරගෙන දසකුසලේ කරගෙන මේ ලෝකේ කෑලි කඩන්න බලාගෙන හිටියේ. ඒ වෙලාවේ බුදුහාමුදුරන් දීලා තිබ්බේ අන්තිම පහත් තැනක්. බුදුහාමුදුරන් ගණන් ගත්තේ නැහැ සත පහකටවත්. ඒ ලෝකේ සාරය කියලා අල්ලගත්ත නිසා දෙවියෝ තමයි ලොකු උනේ. බුදුහාමුදුරන්ගේ දැම්ම පල්ලියට, ධර්මයේ දැම්ම පල්ලියට, ආර්ය සංඝයා වහන්සේ දැම්ම පල්ලියට ගණන් ගත්තේ නැහැ සත පහකටවත්. මේ ලෝකේ සාරයි කියලා අල්ලගත්තා. ඔබම හිතර බලන්න, ඔබ ලෝකේ සාරයි කියලා වැටහිලා මොකක් හරි දෙයක් ගන්න යද්දි, මොකක් හරි දෙයක් කරගන්න යද්දි පිටුතුනි ඔබට බුදුන් ඕන දෙන්නේ දෙවියන් ඕන නෙවෙයි. කැලණි විහාරේට යන්නේ කාළියම්මයි ගෝවිදට යන්නේ කියලා ඔබ දන්නවා. ආයේ යන්න දෙයක් නැහැ. ලෝකේ සාරයි කියලා මුලා දෘෂ්ටියට වැටිච්ච කෙනාට පිටුතුනි බුදුන්ගෙන් ඇති වැඩක් නැහැ. ඒකයි වෙන්නේ. බුද්ධේ කාංකද විචිකිච්ඡද කියලා බුදුහාමුදුරන්ට පහළ අංකයක් දීලා බුදුහාමුදුරන් ගණන් ගන්න නැතුව විකෘති වූ ක්‍රියා කරන දැඩි ආසාවකින් පෙළෙනවා. ඔය සාරයි කියන මුලා දෘෂ්ටියක ඉන්න එකට කිව්වොත් එහෙම එංගලන්තේ මුළු පවුලම යන්න පුළුවන් මේ ගංජා ටික ගිහිලා දාපන් කියලා අහවල ගෙදරට දාන එකක් නැද්ද? දාන එකක් නැද්ද? දානවා. කිසි කතාවක් නැහැ දානවා. එහෙනම් ලෝකේ සාරයි කියලා මුලා දෘෂ්ටියක ඉන්න උන් ආශ්‍රය කරන එක බය නැද්ද? කොයිලාගේ ඕව මන්න ඔබේ දේ කණින් දන්නේ නැහැ. කොයිලාගේ හොරකම් කළා ඔබේ දේ කණින් දන්නේ නැහැ. කොයිලාගේ කාමී වර්ධන හැදලා ඔබේ දේ කණින් දන්නේ නැහැ. බලන්න මොන තරම් වෛරය දින්න වෙන්නේ කියලා, මොන තරම් වෛරයක් ඇති වෙන්නේ කියලා. එහෙනම් සෝතාපන්නයා කියන්නේ පිටු ඔය වෛර පහක්, බය පහක් දුරු කරපු කෙනා සෝතාපන්නයා. මොකද ඒ කෙනා පිටුනේ සත්‍යය දිට්ඨියත් ඉවරයි, විචිකිච්ඡාවත් ඉවරයි. ඉයන සීලම්බත පරාමාසය කියලා එකක් තියෙනවා. සිල්වත පරාමාසනය කරගෙන ඉන්නවා ලෝකේ සාරයි කියලා අල්ලගෙන. මේ රැක්කා වූ සිල් බලෙන් අහවල් දිව්‍ය ලෝකෙ දිව්‍යාංගනා වෙලා උපදින ලැබේවා. මේ රැක්කා වූ සිල් බලෙන් මගේ දරුවාගේ ග්‍රහපද දුරු වේවා. මේ රැක්කා වූ සිල් බලෙන් මට අහවල් දී ලැබේවා. එහෙනම් මේ ලෝකේ සාරයි කියලා අල්ලගෙන ඒ සාර දේවල් කදා වදා ගන්න මොකද කරන්නේ? සිල්වතයන් සමාදන් වෙන්නේ, සිල්වතයන් සමාදන් වෙන්නේ ඒකට අවශ්‍ය දේ රැස් ගන්න. හැබැයි පිළිගන්න සෝතාපන්නය සිල්වත සමාදානෙන් වරකින්. මොකද හේතුව ලෝකේ සාරය කියලා අල්ලගත්ත මුලා දෘෂ්ටි දුර වෙලා ගියා. මේ ලෝකේ මොන සාරයක්ද මට? එහෙනම් සිල්වත පරාමර්ශනය කියලා මේ ලෝකේ මම මොනවද ලබන්නේ? නිමලම නාතයි කියලා හිතාගෙන ඉන්න කෙනා. මෙන්න මේ කෙනා තුළ පින්තුනි සීලයක් පිහිටනවා. යම් සමාදානම් සංවතං සංවරට්ඨේන සීලං. යම් සමාදානයක් කියන්නේ ඒක වතක්. ඒක සීලයක් නෙමෙයි. සංවරට්ඨේන සීලං. සංවරණ හින්දා. අවිද්‍යා තෘෂ්ණා දෙක වරණ හින්දා පින්තුනි අවිද්‍යා තෘෂ්ණා දෙක නැති කරන හිඳ අන්නෙතේ තමයි සීලය කියන එක හටගන්නේ. එහෙනම් සීලය කියලා කියන්නේ නොකැලෙන්න, නොමිදෙන්න, නොකැලල් වෙන දෙයක්. හැබැයි ඔබ පොයට සමාදාන වෙන ශික්ෂාපද කැඩෙනව නේද? එහෙනම් ශික්ෂාපද සමාදානයක් ඒවත් සිල් සමාදානයක් වෙන්නේ නැහැ. ශික්ෂාපද සමාදානය කියලා එකක් තියෙන, සිල් සමාදානය කියලා එකක් නැහැ. සීලය කියලා කියන්නේ තියෙන්නේ අවිද්‍යා තෘෂ්ණා දුර් වෙනකොට තමන් තුළ හැදිලා එන එකක්. ඒක කවදාකවත් කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, කැලල් වෙන්නේ නැහැ. අන්නේකට කියලා අපි විඳන අරියකාන්ත සීලය කියන්නේ. එහෙනම් බුද්ධි අවිච්ඡ ප්‍රසාදෝ ධම්මේ අවිච්ඡ ප්‍රසාදෝ සංඝේ අවිච්ඡ ප්‍රසාදෝ කියන තුනක් හටගත්. බුදුන් වහන්සේ කෙරේ නොකැරෙන නොමිදෙන ශ්‍රද්ධාවක් හටගත්ත මේ සෝතාපන්නය තුළ. ඒත් එක්කම අරියකාන්ත සීලය පිළිපදිනවා. පංච සීලයෙන්ම පිළිහිටන. මොනවාද පිළිහිටන්නේ පංච සීලය? මොනවාද පංච සීලය? මොනවාද පංච සීලය කියන්නේ? පානාතිපාතාද? නෑ නෑ, ඒ පානාතිපාතා කියලා කියන්නේ පංච සීලය නෙමෙයි, පිළිහිටන්නේ පංච ශික්ෂා. පංච ශික්ෂා කියන්නේ එකක්, පංච සීලය කියන්නේ තව එකක්. පංච සීලය කියලා කියන්නේ පිළිහිටන්නේ පහන සීල, වීරමලී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල කියන. ඕම පංච සීලේ පිළිහිටනවා තමයි. සෝතාපන්න යතු. මම ඔබට ඔන්න ඔතනින් ඉහළට තියෙන නිවන් බලක් පෙන්වන්න. ඒකයි මම ඔබට කියන්න තියෙන්නේ. කවුරු හරි කියනවා නිවන්ම නිවන නෑ කියලා කියන්නේ මහා ප්‍රෝඩාවක් වගේ කරන්නේ. අහුවෙන්න එපා ඔබට. වීර්යය වඩන්න ඔබට නිවන් දකින්න පුළුවන්. වීර්යය වඩන්න. මම ඔය විශේෂයෙන් තරුණ තරුණියන්ට කියන්නේ. ඔය මුන්දලාලේට කවුරුන එක නවත්තන විදිහ නිවන් දකින්න උත්සාහ කරන්න. මහා අපරාධයක් කරගන්න එපා ජීවිතවල. ඔය අවුරුදු 65ක් 70ක් කෙනේ ආතගෙන ගියාම මම නැන්ද කෙනෙක්ගේ මාම කෙනෙක්ගේ ආච්චි කෙනෙක්ගේ ආතගෙන ගිහිල්ලා අහන්න. නැන්නේ මාමේ. දැන් ඔබ පිළින්නේ නැද්ද කියලා. එහෙනම් අවුරුදු 70ක් තිස්සේ හැමෝම පිළින්නේ නැති ඉන්න ක්‍රමයක් නේද? එහෙනම් අවුරුදු 70ක් ගිහිල්ලා තාම පිළින්නේ නැවන පින්විතින් ඔය ගියේ පාරේ ගිහිල්ලා හරියනවද? ඔය ගියේ පාරේ ගියා නම් ඔබටත් එන්නේ ඔය ටික නේද? ඔය ලොකේ ගිහිල්ලා හම්බෙනවද? දොස්තර කෙනෙක් හම්බෙනවද? දොස්තර කෙනෙක්ගේ ඉස්පිරිතාලේ මේ ඩයරෙක්ටර් කෙනෙක් ගිහිල්ලා හම්බෙනවද? අධ්‍යක්ෂක කෙනෙක්. ඒ අධ්‍යක්ෂකෙන් අහන අවුරුදු 60-70 වගේ අධ්‍යක්ෂකෙන් අහන්න ඔබතුමා පෙළෙනවද නැද්ද? එහෙනම් සිංහලෙ මොකා වුණා දැනක් තියෙනවා නේද? අන්තිමට පෙළෙනව නම් ජීවිතේ. ඔය දුක් දුරු නිසාම පෙළෙනව නම් හැම මොහොතකම. එහෙනම් ඔය ගියේ පාර වැරදිනේ. එහෙනම් ඔයිට වඩා ශාන්ත ප්‍රණීත වූ සෝයක් තියෙනවනේ පුදුනේ නිවන් සෝය කියලා. එහෙනම් මේ ශාන්ත ප්‍රණීත වූ සෝයට යනකොට අතහැරීම නාතයි නම් පුදුනේ අතහැරෙන්න ගත්ත මොහොතේ ඉඳලා නාත නැද්ද? නොවැළෙන්න ගත්ත මොහොතේ ඉඳලා නාත නැද්ද? මිදීමෙන් ගත්ත මොහොතේ ඉඳලා නාත නැද්ද? නිවන ලැබෙන්න ගත්ත මොහොතේ ඉඳලා නාත නැද්ද? තේ නාතත්වයේ උදා කරගන්නවා විසක් වින්දුනේ. තව තවත් ලෝකෙට ගිහිල්ලා බලු පොරේට පොරවදින මස් කාටට පොර කන්න බලු රජු වගේ උදේ ඉඳලා රෑ වෙනකම් කරන්නේ මොකද්ද? කිසිම හරයක් නැති දේවල් වලට පොරකකා වේදරේ. ඒ පොරකෑවට හරියට සල්ලි ටිකක් හම්බ වෙනවා මාසෙ යන්නේ. ඒ ඵලෙට උපයෝග කරගෙන කාල මිල දෙරි කරනවා. දන්නේ මම තෝ සිංහ දෙලි වෙන්නේ මොකද්ද? කාලය ගිහිල්ලා. අවුරුදු 60යි 70යි දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් උත්සාහ කරනවා 50 මිල මේ 50000ක් කරගෙන 50000ක් කරගෙන ජීවත් වෙන්න. දැන් පුළුවන් ද වීර්යය වඩන්න? රුක්ස මූලික විදලා දැඩි වීර්යයක් වඩන්න පුළුවන් ද නිවන් දකින්න? නෑ. දැන් මොකද කරන්නේ? දැන් ඉතින් ඔය පන්සලේ කරවලා ඉන්නවා. දෙවතාත් උදා කරගන්න එපා තරුණ පිරිස්. දැන් නිවන් දකින්න පින්වදින අවුරුදු 65 දී යන්න කම්පියුටර් ඉස්සරහ. කම්පියුටර් එක ඉස්සරහ ගිහින් ටක ගාලා ඕක ටයිප් කරන ශක්තියක් ඕනේද ලොකුයි? හැබැයි නිවන් දකින්න මහා වීර්යයක් ඕනේ. එහෙනම් තරුණ කාලේ නිවන් දකින්න පින්වදින අවුරුදු 65 දී සිවුරු වරලා ටක ගාලා ගන්න. අරිහත්ත්වයට පත් වෙලා ගිහින් ටකරක් ගන්න ඕක. ඔය තරුණ ජවයේ තියෙන වෙලාවේ පින්වදින අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්න කොහොමද මේ බමුණම නිදහස් කරගන්නේ? මේ දහදුරා බවගමෙන් යන්න එපා. මම ඔබට නිවන් මඟ පෙන්නන්න. නිවන නෑ කියලා කවුරු හරි කියනවා නම් මම පෙන්නන්නම්. ආරස්සංග මාර්ගවල කියන්නේ නිකම්ම නිවන් මඟ මොකක්ද කියලා. ඔය සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනාට ඊළඟට තියෙන්නේ සම්මා සංකප්පේ පහළ වෙනවා. අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ, නෙක්ඛම්ම සංකප්පෝ. මේ කෙනාට අව්‍යාපාද සංකල්පනා පහළ වෙන්නේ දැන්. ඇයි ලෝකේ සාරය කියන කෙනෙක් මුලා දෘෂ්ටියෙන් අයින් වෙලා ඉන්නේ? අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් මේ ගොඩනගෙන මේ භවගමන මට එපා කියන දෘෂ්ටිය තුළ දැන් මේ ඉන්නේ. එහෙනම් මේ කෙනාට හැම මොහොතකම මතුවලා ඉන්නේ තුමිනේ අව්‍යාපාද සංකල්පනාවක්. අනේ මූ මේ තඩබවට පත් කළා මම මොනවා කියලා ගන්නද? මූට බැලලා මූ කෙනේ කේන්තියක් මතු කළා මම මේ ලෝකේ මොනවා මතු කරගන්නද? එහෙනම් මූට මං හිංසාවක් පීඩාවක් කළා මගේ ජීවිතේ මම මොනවා කියලා ගන්නද? මේ අවිද්‍යා දෘෂ්ණාවෙන් ගොඩනගෙන මේ භවකමන එපා කියන දෘෂ්ටියක ඉන්න කෙනෙක් නෙමෙයි. දැන් මේකත් පිළිනව මාත් පිළිනව. එහෙනම් මේකගේ පිළිනකයි පිළිනලා ඉන්නලා මම මොකද්ද තෘප්තියක් ගන්නද? අන්න අවිහිංසා සංකල්පනාවයි මතුවලා ඉන්නේ. ඇල්ලුවත් අල්ලන දැන මහදුකයි කියලා වටහා ගත්තා. එහෙනම් යමක් අල්ලනවා නම් ඒ අල්ලපු නිසා මහදුකක් හට ගන්නවා නම් සිංහතුනි මේක නම් හිතනවා අනේ මෙතන නික්මීමමයි හොඳ නෙක්කම් මේමයි හොඳ. එහෙනම් දැන් මොකද වෙන්නේ? මොහොතක් මොහොතක් නෑර නෙක්කම් සංකල්පනාවක්මයි මතුවේ. ඔන්න සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනාට සම්මා සංකල්පනා නැගෙන හැටි. සම්මා සංකල්පනා නැගෙන කෙනාට සිංහතුනි සම්මා වාචා වැඩෙන්න පටන් ගන්නවා. මුසාවාදා වේරමණි, හිතුනා වාචා වේරමණි, පරුසා වාචා වේරමණි, සම්ප්‍රප්පලාපා වේරමණි. මුසාවාද කියලා මම මොනව කරන්නද? බුරු කියලා පරස වචන හිස් වචන කියලා මම මේ ලෝකේ මොනව කියලා අල්ලන්නද? මේ අනිත්‍ය දුක් අනන්ත වෙච්ච ලෝකේ. ඕන සම්මා වාචා වල සම්මා වාචා වැඩි කරලා සම්මා කම්මන්තේ වැඩි. පානාති පාතා වේරමණී, අදිනාදාන වේරමණී, කාමේස උතුමිච්චාචාර වේරමණී, එහෙමත් අබ්‍රහ්මචර්යා වේරමණී. ඒක වැඩිලා නම් පාන ඝාතය කළම මොනව ගන්නද? මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකේ මාත් පෙළෙනවා, මූත් පෙළෙනවා, මුගේ පානේ ඝාතය කළම මම මොනව කියලා ගන්නද? අල්ලන අල්ලන හැමදෙරම නිසා මහා දුකයි. නම් මේ ලෝකේ මොන සාසාරයද? මේ ලෝකේ මොන සාරයද? මේ ලෝකේ මහා සාරයෙන් අසුබ යන්නේ තියෙන්නේ. එහෙනම් මොනව ගන්නද? මම හොරගම් කළා. අද මේක මේ වස්තුව නිසා පෙළෙනවා, මම මේක හොරගම් කළොත් මේ වස්තුව නිසා ඉඳලා එතනින් ඉහළ කෙලින්නේ මන්නේ. එහෙනම් මම මොනවට මේක ගන්නද? ඕන සම්මා සම්බන්ධයේ වැඩ. ඊළඟට සම්මා ආජීව වෙන්නෝ. ඉදා බුසු වරිය සාවකෝ මිච්ඡා ආජීවම් පහේ සම්මා ආජීවයේ ජීවිකක් අපේ තියෙන. එහෙනම් මෙච්චර වෙලා දහබල වෙල කරගෙන ආපු ජීවිතයක් තියෙන්නේ. දැන් මොකද මේ ආර්ය ජීවිතයක්, බ්‍රහ්මචාරි ජීවිතයක් ගත කරන්නේ? ඒ උත්තම වූ බ්‍රහ්මචාරය පූර්ණයේ කිරීම නිසා අවශ්‍ය කර්ම කාරණා කරගෙන යනවා. ඔය කර්ම කාරණා කරගෙන යනකොට තියෙන වීර්යයක් හට ගන්නවා තමයි. අන්න සම්මා වායාමයේ වැඩෙනවා. මොනවද? අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පංගන්නාදී පජහති. නූපදිච්ච අකුසලයක් තියෙනවා නම් ඒ අකුසලෙ උපදින් නැති වෙන මෙර වීර්ය වලන. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පංගන්නාදී පජහති. ඉපදිච්ච නැති කුසල ධර්මයක් තියෙනවා නම් ඒක වැඩි, ඒක ඉපද්ද ගන්න උත්සාහ කරනවා. උපන්නාන ලබුදලාන ධම්මාන පහනායි චන්දන් ජලේති වායමදී විදියන් ආරම්භදී චිත්තම් පංකන්නාදී පජහති. ඉපදිච්ච අකුසලයක් තියෙනවා නම් ඒක පහ කර ගැනීම නිසා වාය වැයම් කරනවා, කැමැත්තෙන් ඉන්න ඒක හඳුතු කරගන්න. උපන්නාන කුසලාන ධම්මාන හිතිය අසම්මෝසාය වීර්යෝ භාවාය භාවනාය වේපුල්ලාය භාවනාය පාරිපුරියාය චන්දන් ජලේති වායමදී විදියන් ආරම්භදී චිත්තම් පංකන්නාදී පජහති. එහෙනම් ඉපදිච්ච යම් කිසි කුසල ධර්මයක් තියෙනවා නම් ඒ කුසල ධර්මයේ මනාකොට වැඩි දියුණු කරගෙන මේ නිර්වාණ මාර්ගයේ උදෙසා මේ කරගෙන යනවා ඉස්සරහට. ඔන්න සම්මා වායාමයේ වැඩෙනවා. මේ එක එකක් වැඩෙනවා. බිමුදින ඔබ අමුතුවෙන් වඩන්න දෙයක් නැහැ මේ. සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනාට සම්මා සංකප්පේ වැඩෙනවා කියන එක. එයා චේතනාවෙන් කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒක ඉමේ සිද්ධ වෙන දෙයක්. සම්මා දිට්ඨියට පත් වෙන්නයි තියෙන්නේ. ඔය වීර්යය වඩන කෙනාට බිමුදින සතියේ පිහිටනවා ඊට පස්සේ. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්ස. වේදනානු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්ස. චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්ස. එහෙනම් මොකද උනේ? ඔන්න කය කිලිමද සිහිය පිළිවෙල කටයුතු කරනවා, වේදනාව පිළිමද චිත්තේ පිළිමද සහ දාවේ පිළිමද ඒ කටයුතු කරගන්න. ඔන්න අනුපස්සනා වැඩි වෙන පටන් ගන්න පිළිවෙල. සතර සතිපට්ඨානෙ වැඩි වෙනවා. සතර සතිපට්ඨානෙ වැඩි තකිනාට පිළිවෙල එදෙනින් යන සම්මා සමාධිය පූර්ණ වෙනවා. ප්‍රථම ධානයට සම්බන්ධිනවා ආර්ය ප්‍රථම ධානයට. සවිතක්කම් සවිතාවා විවේකජම් පීතිදුකම් ප්‍රථම ධාන උපසම්පජ්ජ විහෙරති. ඔන්න ප්‍රථම ධානයට සම්බන්ධව. එදෙනින් යන ෘතික ධාන සවිත සම්බන්ධිනවා. අවිතක්කම් අවිතාරම් සමාධියම් පීතිදුකම් ෘතිය ධාන උපසම්පජ්ජ විහෙරති. ප්‍රියා විරියාච විරාගා උපේකෝච විහෙරති. සුකංච කායන පරිසංවේදී යන්තන් අරිය ආචිකන්ති උපේකකෝ සතිමාසුක විහාරිති සතිය ධානන්ද අපසම්පන්න විහෙරති. ඔය සතිය ධානය සම්බන්ධයෙන් දුක්ඛසත පහනා සුඛසත පහනා භුබ්බේව සෝමනස දෝමනසාන අත්තංගම අදුක්ඛං අසුඛං උපේක්ඛාසති පාරිසුද්ධින් චතුත්ථ ධානය උපසම්පන්න විහෙරති. ඔන්න චතුත්ථ ධානය සම්බන්ධන. චතුත්ථ ධානය සම්බන්ධිත කෙනාට පිළි දෙමින් ඉහළ ත්‍රිවිද්‍යාව පහළ වෙනවා. ත්‍රිවිද්‍යාව පහළ වුණාට පස්සේ විද්‍යාව විමුක්ති සාක්ෂාත් වෙනවා. අන්න දසහංගෙහි ධම්මනාගතෝ අරහති උච්චති කියන අරහතුන් වහන්සේ ලෝකෙට දී වෙනවා. එහෙනම් මේ නිවන් මඟ මෙහෙමම තියෙනවානේ. ධර්මයේ විදිහින් ධර්මයේ පවත්වනවානේ. එහෙනම් මේක වඩන්න වීරයක් නැති කමනේ තියෙන මිනිස්සුන්ට. කෝ කවුද වීරය වැඩි කියන්නේ මට මෙතන ඉන්නේ. නිවන් දකින්න වීරය වැඩි කවුද? එහෙනම් දැන් කාටද කියන්න පුළුවන් නිවන නැහැ කියලා? ඔය තියෙන පිටිසුදු නිවන් මඟ. සද්ධාම ඇතිවන්න හොට ප්‍රමෝදේ ඇති වේවායි චේතනාවෙන් කළ යුත්තක් නැත. යනු ධර්මතාවයකි. සද්ධාවට පත්වෙච්ච කෙනාවත් සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනාට මේ ප්‍රමෝදය ජනිත වෙනවා කියන එක ආයේ අමුතුවෙන් කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒක ජනිත වෙලා එනවා. හිතලා කරන්න ඕන දෙයක් නෙමෙයි. චේතනාවෙන් කරන්න ඕන දෙයක් නෙමෙයි. න චේතනා කර්ණීය සූත්‍රය. ප්‍රමෝදය ඇති වෙච්ච කෙනාට ප්‍රීතිය ඇති වේවායි චේතනාවෙන් කළ යුත්තක් නැත. එහෙනම් චේතනාවෙන් කරන්න ඕන දෙයක් නෙමෙයි ඒක. ඒක මේ ප්‍රමෝදය ඇති වෙච්ච කෙනාට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇතිවන්නකොට පස්සද්ධිය ඇති වේවායි චේතනාවෙන් කළ යුත්තක් නැත. එහෙනම් පස්සද්ධියෙන් සුඛය හැදෙනවා, සුඛයෙන් සමාධිය හැදෙනවා. සමාධියෙන් යථාභූත ඥාන දර්ශනය හැදෙනවා, යථාභූත ඥාන දර්ශනය නිර්වේදයක්, නිර්වේදයෙන් විරාගයක්, විරාගයෙන් විමුක්තියක්, විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයක් උදා වෙලා ධර්මයේ විසින් ධර්මිය පවත්නවා නිබ්බාන පරදේ යාම සඳහා ධර්මයේ විසින් ධර්මිය පුරවනවා. ඉතින් ඔබට තියෙන සද්ධාමන්ත වෙන්න විතරනේ. සද්ධාමන්ත වෙන්න තියෙන සද්ධාමන්ත වෙනවා මේ සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගන්න කොහොමද? මේ වෙලාවේ මේ කරගන්න පුළුවන් වුණා නම් හොඳයි, බැරි වුණා නම් ඊළඟ ධර්ම දේශනාවේ කරගන්න. මේක අපේ මේ බන්ධන දෙන්නේ අතිවරයන් වහන්සේලා මහා ධර්ම දරයි. ඒ උත්තර මේ උණහෙල මේ සද්ධර්මයේ ශ්‍රවණය කරා. සද්ධර්මයේ ශ්‍රවණය කළ කොහොමද පිළිවෙලින් මේ මාර්ගඵල ලබා උත්සාහ කරන සද්ධා සම්බන්ධ වෙන උත්සාහ කරා. දැනට තියෙන භක්තියක්. භක්තියයි සද්ධාමයි අතර ලොකු වෙනසක් තියෙනවා. භක්තිය කියන එක පිළිවෙලින් එහෙම මෙහෙම වෙන්නේ දෙයක්. භක්තිය කියන එක උඩට පල්ලියක් යනවා හැමතිස්සෙම. හැබැයි සද්ධාව කියන එක උඩට පල්ලියක් යන්නේ නැහැ. මොකද ධර්ම අවබෝධය තුළ ලැබෙන්නේ ප්‍රත්‍යක්ෂය තුළ ලැබෙන්නේ. ආයේ කොහොම ඇවිල්ලා කිව්වත් එහෙම මුදුන් කෙරේ තියෙන සද්ධාව නැති කරන්න පුළුවන් ද කාටවත්? කවර කවදාක්වත් නැහැ. මොකද අවබෝධයක් තුළින් නැගිච්ච එකක් නිසා. මාර එකෙක් නෙමෙයි සිකුදේ මාරිය සී දෙනෙක් කියලා කිව්වා. ඒ සද්ධාව නම් එක බින්දු මාත්‍රයක් වෙනසක් වෙන්නේ නැහැ. මේ ස්වභාවයෙන් තේරුම් ගන්න. ඒනම් සද්ධාවනපත් වෙන ඔබට තියෙන සද්ධාවනපත් වෙන ඔබට තියෙන ඒ ගැන සිහි කරන වාරයක් මාරයක් ගන්න ප්‍රමෝදයටපත් වෙනවා. ඒ ප්‍රමෝදයටපත් වෙන චිත්ත සහැල්ලුවක් ඒක. ඒ ප්‍රමෝදයටපත් වෙනපත් වෙන චිත්ත පීතියක් හටගන්න. ඒ චිත්ත පීතිය තුළ පස්සක් විහිර නැගිලා ඉන්න ශාරීරික සහැල්ලුවක් දැනෙන්න ශරීරේ මහ සුවයක් දැනෙන්න පටන් ගන්නවා. සුඛය හැදේ. මේ ඔක්කොම වෙන ඒවා. චේතනාවෙන් කරන්න ඕනේ ඒවා නෙමෙයි. ආ දැන් මං සුවය පනව ගන්න ඕනේ. ආ දැන් මං සමාධියට යන්න ඕනේ. එහෙම ඒවා වෙනව නෙමෙයි. ධර්මයේ විසින් ධර්මිය පවත්කගෙන යනවා. ඉතින් මොන තරම් දේසි බලන්නකො මේක කරන්න පටන් ගත්තා නම්. සුඛයෙන් සමාධිය ලැබෙනකොට බින්දුවේ යථා භූත ඥාන දර්ශනය ලැබෙනවා. යථා භූතෝ ලෝකේ තියෙන ඇත්තට මේ මොකද්ද මේ ඇත්ත මේ විද්‍යාමාන කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නවා. හේතුන්ගෙන් හටගත්ත දේ හේතු නැතිව නැති වෙන හැටි හේතුන්ගෙන් හටගෙන විද්‍යාමාන වෙවි තියෙන දේවල් මනාවට පේන්න පටන් ගන්න මේ පුද්ගලයා. සමාධිය නැගින වෙලාවට. එහෙනම් මෙච්චර කල් පාරේ යන කෙල්ලෙක් දැක්කම කෙල්ලෙක් විදියට දැකපු කෙනා දැන් සලකලා බලනවා මේ ඇත්තටම කෙල්ලෙක්ද මේ ඉන්නේ. එහෙනම් සමාධිය නැගින්න ඕනේ මේක වෙන්නේ. ඇත්තටම මේ කෙල්ලෙක්ද ඉන්නේ. ළඟ ඉන්න කෙනා වලල වෙන්නන්න මට බලන්න පුළුවන්ද? ළඟ ඉන්න මිනිස්සයා වලල වෙන්නන්න මට පුළුවන්ද? පුළුවන්ද නැද්ද? අල්ලලා බලන්න මොකක්ද අහුනේ කියලා. මොකක්ද අහුනේ? හංගල කියන්නේ ඇහුවෝ. ඉතින් හංගනේද කෙල්ලෙක් කියලා. කෙල්ලෙක් කියන්නේ හංගනේ යන්නම් පිංගුදින මත්තරේ ගිහම කෙල්ල ඕනි තරම් ඉන්න බැරි. එහෙනම් කෙල්ල කියන්නේ මේකද කියලා ඔළුවෙන් අල්ලන. කෙස්වලි. මේ කෙල්ල කියන්නේ කෙස් නම් පිංගුදින බාබර් සාප්පෝල ඉදින් ගෝණි ගණන් කෙල්ලෝ. අවසර ගියාම ගත්ත හැකි ගෝණි ගණන් කෙල්ලෝ. එහෙනම් මොකද්ද කෙල්ල? මුත්‍රාසේ තියෙන මුත්‍රාද කෙල්ල? ගුදේ තියෙන කක්කද කෙල්ල? මොකද්ද කෙල්ල? කෝ කෙල්ල? මේ කෙල්ලෙක් ඉන්නවා නේද? කෝ කෙල්ල? අල්ලනවා කෙල්ල කෙල්ල. නෑ අන්න විද්‍යාමාන වෙන හැටි බලන්න ඕනේ. අර හේතු ගැළපීමේ විද්‍යාමාන වෙන නිසා මෙතනදී කෙල්ලෙක් නෑ. එනවා කෙල්ල හදාගත්තේ කොහෙන්ද? කොහෙන්ද කෙල්ල හදාගත්තේ? හිතේ. මනේ ඔය කෙල්ල හදාගත්තේ. කොතනදී කෙල්ලෙක් නෑ. තේන්න දිනේ මොකද? කේතා ලෝමා නකා දන්තා තලෝ ඔච්චරනේ තේන්න දිනේ. මං කේතෝල් නම් කෙල්ල කියන්නේ හරියන්නේ නැහැ. හමර නම් කෙල්ල කියන්නේ හරියන්නේ නැහැ. එහෙනම් මොකද්ද මේ කෙල්ල කියන්නේ? කෙල්ල කියන්නේ ඵලය. ඵලය කියන්නේ විද්‍යාමාන වෙන එකක් මිසක් බින්නේ ඇත්ත වශයෙන් තියෙන එකක් නෙමෙයි. එහෙනම් ඔබ කොහොම ඇල්ලුවත් කෙල්ලෙක් අල්ලන්නේ නැහැ. කොහොම ඇල්ලුවත් කෙල්ලෙක් අල්ලන්නේ නැහැ. කෙල්ලෙක් අල්ලනවා කෙල්ලගේ අසුචි ටික මම අල්ලන්න ඕනේ. ඕද නැද්ද? ඒක හදින ඇගේ කොටස් නේ. දැන් තියෙන ඇගේ. පණ ටික මම අල්ලන්න ඕනේ. රූප ටික විතරක් අල්ලලා හරියන නාම කොටසත් අල්ලන්න ඕනේ. කෙල්ල වල්ලන ඕන. නැත්තම් මලවිඤ්ඤාණ අල්ලන්නේ. එහෙනම් කොහෙද කෙල්ලෙක් කියන්නේ? සමාධිය නැගෙනකොට පින්වදින ඔන්න ඔය යථා භූතන් ඥාන දර්ශනය ලැබෙනවා. යථා භූතෝ පේන්න පටන් ගන්නවා. ඇත්ත ඇත්ත හැටි මොකද්ද මේ තියෙන්නේ කියලා. එනම් මෙච්චර වෙලා මුලා වෙලා හිටපෙක නැති වෙලා යනවා. ඒකයි කිව්වේ නිර්වේදේ ලැබෙනවා කියලා. මෙච්චර වෙලා මුලා වෙලා පවත්වගෙන යන හිටියා. වේද කර කර හිටියා. දැන් නිර්වේද වුණා. නිර්වේදයෙන් විරාගය. මෙච්චර වෙලා රාගී අදහසක් තිබුණා. හැරි හැරිමක් මුල් කරගෙන. දැන් ඒක නැති වෙලා ගියා. නිර්වේගයෙන් විරාගයත් විරාගයෙන් විමුක්තියත්. ඔන්න විමුක්ත වුණා. මෙච්චර වෙලා ඇල්ල හිටියේ. දැන් විමුක්ත වුණා. ඊට පස්සේ විමුක්ත වුණාට පස්සේ විමුක්ත මිත්‍ය බව දැනගන්න ඥාන දර්ශනේ පහළ වුණා. ආන අරිහතුන් වහන්සේ ලෝකෙට බිහි වෙලා හැටි. එහෙනම් පින්වතුනි මේසා සාර ධර්මස්කන්ධයක් මේ ලෝකෙ ඵලයේ තියෙන්නේ. කාටද මේ දීප්ත ලෝකවල යන්න ඕනේ? ඇයි මේ මුලාවට වැහිලා ඉන්නේ මිනිස්සු? දැන් ඔබ හිතනවාද මේකට කම්මැලි කමේ මේ මය මාර්ගයේ වඩන්න නැති අය දිව්‍ය ලෝකේ කියලා වඩයි හිතනවද නෑ කවර කවදාකවත් වෙන වැඩක් නෙමෙයි ඔය තමන්ව රවට්ට ගැනීමක් ඔය කරන්නේ දිව්‍ය ලෝකේ යන්නේ නෑ ගිය අය මේක කරන්නේත් නෑ ඔය තමන්ව රවට්ට ගැනීමක් කරන්නේ ඉතින් ඔබ හිතන්න දෙන්නේ ඔබ මොකද්ද මෙතනින් එහාට කරන්නේ කියලා පුළුවන් තරම් මේ ධර්මස්කන්ධයන් ශ්‍රවණය කළා කොහොම හරි බලන්න තියෙන මේ භවගමන ඉවර කරගන්න. ඉතින් ඒකට අදාළ ධර්මස්කන්ධයන් අපි කතා කරලා දෙන්න. CD හරහා ඔය අන්තර්ජාලය හරහා ඔබට ලබා ගන්න පුළුවන්. හැබැයි තව කරුණක් තියෙනවා කිය. දැන් අපි මේ ධර්මයයි ඔබයි රමින් ආරාමයක් එහෙම ඉදි කරන්න බව ඔබ දන්නවනේ. ඒ ආරාම ඉදි කරන්න තියෙන්නේ සිව් දෙසින් වඩින මහා සංඝරත්නයේ උදෙසා. තහ වික්ෂි වික්ෂුණී උපාදක උපාධිකාව මේ පිළිසකට ඇවිදින සම්බන්ධ අවශ්‍ය දේ ගුරුහරුකම් අරගෙන ඒ කටයුතු කරගන්න පුළුවන් ක්‍රමවේදයක් හදලෝ. ඔය හදනකොට පින්වතුනි අසත් පුරුෂ රැළ ඕකට මහා විරෝධතාවයක් පළගන්න. ඒ මහා විරෝධතාවයක් පළ කරන්නේ මේගොල්ලෝ මොකද කරන්නේ පින්වතුනි දැන් මේ මට ආරංචි අපේ මහත්තුරු කියනවා ධර්මයයි ඔබයි නමින් Facebook එකක් හදලා දැන් අපේම ලෝගෝ එක එහෙම අරගෙන ඔය එක පුද්ගලයෙක් විසින් ලෝකෙට දීපු මහ විසක් ඔය යන්නේ. තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍රයක් කරගන්න ලෝකෙට මහ විසක් දීලා ඉවරලා කීප දෙනෙක්. 10-15 දෙනෙක් එකතු කරගෙන. ඒ 10-15 දෙනා හරහා මිනිස්සු ටිකක් ගෙනගෙන බැලන් ටිකක් එහෙම අල්ලගෙන ඉවරලා උද්ඝෝෂණත් කරනවා කියලා ආරංචි. ඒ උද්ඝෝෂණ කරන්නේ මේ කොහේ හරි අසක මූලකට එලා උද්ඝෝෂණයක් කරලා හිමිල ෆොටෝ ටිකක් අරගෙන දානවල පත්තරවල. ලක්ෂ 20ක් 30ක් බණහනවා පින්වතුනි ඔය ලක්ෂ 20ක් 30ක් බණහන මේ ධර්මයේ ඔබයි කියන නම එහෙම කඩන්න පුළුවන් එකපාර හැබැයි මම නම් කියන්නේ මේකයි කැඩුවත් මට ප්‍රශ්නයක් නැහැ ඇයි මට ඔබ ඕනද ඔබට මා ඕනද ඒක ඔබ තීරණය කරන්න එතන මට අවශ්‍ය වෙන්නේ තථාගත ධර්මවල නිවන් දැක ගන්න විතරයි ඒ නිවන් දැකින ධර්මයේ ඔබට මම කියනවා එහෙනම් ඔබට මා ඕනද නැත්නම් අසත්පුරුෂය ඕනද කියලා ඔබයි තීරණය කරන්න ඕනේ ඉතින් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ පින්වතුනි මොකද ධර්මයයි ඔබයි Facebook එක වගේම Facebook එකක් දැන් හදලා තියෙනවා මම නම් ඔය බලන්න යන්නෙත් නෑ මට මම කැමති නෑ ඔය දේවල් වලට මේ කර්මස්ථානයක් වඩාගෙන නිවන් දකින්න තියෙන වෙලාවයි මට ඔය කුණු අවසව තියෙන වෙලාවක් නෑ එහෙනම් ඔබ පොඩ්ඩක් පරිස්සම් වෙන්න පින්වතුනි මොකද ධර්මයයි ඔබයි නමින් තව Facebook එකක් හදලා නම් ඒ වගේම ඔය මුල් කාලේ ධර්මයයි ඔබයි කියන දායකයෙක් ඒවා මුල් කාලේව දාලි වෙලා පස්සේ මොකද කරන්නේ පස්සේ ඒකුන්ගේ තෙලු මොකක් හරි account number එකක් එහෙම දාලා කියයි ධර්මයේ ඔබ යාළුවන් වැඩ කරන්නේ මේකට සල්ලි දාපල්ලා කියන ඒක නිසා කිසිම කෙනෙක් ඒවට අහුවෙන්න එපා කිසිම කෙනෙක් අහුවෙන්න එපා ඒවට පිටුදුනේ ඔබට account number එකක් හොයාගන්න ඕන නම් ධර්මයයි ඔබයි .org කියන website එකට ගිහිල්ලා අන්න ඒකෙන් Facebook එකට යන්න අන්න එතන දිනවා Facebook එකේ මොන හරි ධම් කාරණා දැනගන්න ඕන. මේකයි අසත්පුරුෂ වැඩ කරනකොට තියෙන දේ අපිට පොඩ්ඩක් ඉවසගෙන ඉන්න වෙනවා. මොකද අපි කතා කරන ධම් ඇසුරු කරන අයනේ. තථාගත ධම් ඇසුරු කරන අයට පුළුවන් වෙන්නේ පලියක් අතර ගන්න මෙතනනේ කඩුවක් අතර ගන්න බෑ. ගහන ගහන එකට අල්ලල්ල ඉන්නවා මිසක් පින් දෙන්නේ අපි කඩුවක් අතරන්නේ කොටාගෙන යන්නේ නෑ. ඉතින් මහා අසත්පුරුෂ වෙලා. හැබැයි ඔබ නම් සාප කරන්න එපා පින් දෙන්නේ අහාප කළොත් එහෙම ඕකුන්නේ ඉම්හිටින්න නැති වෙලා යනවා. ආර්ය පිරිසක් එක සාප කළොත් එහෙම කරන්න එපා පින්වතුනි කවදා හරි දවසක මේ හැදිලා ඉන්නේ මොකද අහිංසක පිරිසක් අසත් පුරුෂයෝ 4-5 දෙනෙක් එකතු වෙලා පින්වතුනි අහිංසක පිරිසක් මුලාවටපත් කළා ඉතින් එහෙම කරනකොට පින්වතුනි වෙන්නේ මොකද අර අහිංසක මිනිස්සු නිකන් නාස්ති වෙලා යනවා ගම් පාළු වෙලා යනවා නිකන් අපරාධ මේ ධර්මයට රැගෙන දෙන්නේ නැතුව මේ අහත් පුරුෂ රැළ කියනවලු පින්වතුනි අපි ගෑනු මිනිස්සු පැවිදි කරවල පවුල් කවනවා කියලා. දැන් ඔබ හිතා ගන්නකො මොන තරම් අසත්පුරුෂයෙක්ද කියලා. එහෙනම් ඔබගේ එක සාප රැල්ලෙන් නැද්ද ඕම් ඔක්කොම වැළඳලා යන්නේ නැද්ද? නමුත් මේකෙන් ඒක කරන්නේ නෙමෙයිනේ අපි ඉන්නේ. අපි ඉන්නේ රාග දේශ මොහ ශේ කරන්නේ. ඒවා වැඩි දියුණු කරන්නේ නෙමෙයිනේ. ඔය කාලයක් තිස්සේ ඉඳලා කරනවා. නමුත් මේ අද මම මේ අදම තමයි මම මේක කියන්නේ ඔබට. ඒ කියන්න හේතුව තමයි මොකද Facebook account එකක් ඒ જાතියෙම එකක් හදලාලු. එතකොට බැරි වෙලා හරි මම Facebook account 100ක් හැදුවක් කමන්නේ මට කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. හැබැයි බැරි වෙලා හරි පින්විතනේ ඔය Facebook account එකට ඒකුගේ account number එකක් දාලා ධර්මයේ ඔබ ආරාමයට ආධාර කරන්න කියලා දැම්මොත් එහෙම අන්න එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒක නිසා තමයි මම ඔබට මේක කියන්නේ. නැත්නම් අසත්පුරුෂේ ඕන තරම් අසත්පුරුෂ වැඩ කරයි. සිංහතුනි දෙබර හැදෙනවා ඕන තරම්. දෙබර ලොකු වෙනවා ඒ වගේම. හැබැයි රබර් මල් තිබෙන කාලෙට එක දෙබරෙක් හොයාගන්න නැහැ. ඉතින් යන්න දෙන්න. මම නම් කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. උත්තම පිරිසක් පැවිදි කරන්න ගියා. ඒකට සම්පූර්ණයෙන්ම මගුල් හෙල්ලලිව කඩා කප්පල් කළා. ඒක නිසා සිංහතුනි පළවෙනිද කරන්න ගියේ ඔය පූජාව. මහාන පූජා පහන පින්කමක් කරන්න කියන්නේ පළවෙනිද? ඒක පොඩ්ඩක් අපි කල් දාලා තියෙන්නේ. මොකද හේතුව සිංහතුනි ගැටෙන්න බෑනේ. කේතර සිංහ රාජ්‍ය සිංහතුනි අසුචි නාගත්ත ඌරොත් එක ගැටෙන්නේ නෑනේ. අසුචි නාගත්ත ඌර එනකොට කේතර සිංහ රාජ්‍ය පලා යනවා. ඌර පුළුවන් තරම් කාලා අසුචි නාගාගෙන ඉඳී. ඕක තමයි ඒකුගේ ස්වභාවය. ඒ වගේ ඉතර ගණන් ගන්න දේවල් නෙමෙයි. ධර්මයේ නැගෙන වෙලාවේ පින්විතනි ඔය දේවල් අපි බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ. ඇයි අර උඩ ඉන්න හාලයක් දැන් එනවනේ ටික ටික ලඟ වෙලා. බුදුහාමුදුරන්ගේ කාලේ පැරදිලා පලා ගියා. හිතන් හිටියා දැන් ඔක්කොම යට ගියායි කියලා. ආයි කවුරු දිවන් දකින්නේ නැහැ දැන් මට අත පීඩාගෙන හිටියයි කියලා හිතාගත්තා. නමුත් දැන් යාට පේන්නේ නැතිලි මෙතන දැන් ලොකු විපර්යාසයක් සිද්ධ වෙනවා කියලා. පින්විතනි ලක්ත ගන්නේ මහරහතන් වහන්සේලා බිහි වෙනවා ඒ කාන්තෙන් මේක නවත්තන්න බෑ. ඒක නවත්තන්න බෑ. ඒක ෂුවර්. සමාධිගත ක්‍රමවේදවලට අපි දැකලා තියෙනවා 12,000කට අධික ජාත සෝතාපන්නයෝ මේ ලෝකෙ ඉපදිලා ඉන්නවද? ඔය හැම කෙනෙක්ම අරිහත් වෙන්නපත් වෙන. නැත්නම් ඉහළ මාර්ගඵල ලබන. ඒක හිත ගන්න. ඒකයි මම 26 වෙනිදා ඔය තියෙන මහා සාර පූජාවට යන්නේ. ඒ පුණ්‍ය සමනන්තරේ හදලා දෙන්න පිඟු දෙනේ මහා උත්තරයල නිවන් දකින එක ඔබටත් හේතු වාසනා වේ ඊට පස්සේ. ඉතින් අපි නිවනම නැත. අපි නිවන විතරයි අවශ්‍ය. වෙන දෙයක් නැහැ. ඔය ආරාමයේ හැදුවේ පිංගුවින් තුන් තීවරේ පාත්‍රයේ දරාගෙන රුක්ත මූලික වෙන්න වික්ෂුන් වහන්සේලා උදෙසා. ඒක හදාගන්න දෙන්නේ නැහැ. ඒ අසත්පුරුෂයන් හැම තැනකම පෙස්සම් ගහනවා කියලා. එළියේ පෙස්සම් පිළිගන්නේ නැහැ. නමුත් ඉතින් පෙස්සම් ගහනවා. ගමේ ඉන්න අහිංසක මිනිස්සු ටිකක් එකතු කරගෙන මේක අස්සල් කරා මේක අස්සල් කරා කියලා අස්සල් ටිකක් එකතු කරගෙන ගිහින් ඕම් බලන්න අපි කැමති නැහැ මේකට කියලා බින්ද. හාමුදුරුවෝ බලන් ඉන්නවා 50ක් 60ක් එන්නේ එතනට. මේ ආරාමයේ හැදලිය ඉවර වෙනකම්. මේ ආරාණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා අපිට මේ වීපියක් එක මේ ධර්මයක් එක මේ කටයුතු කරගෙන යන්න ඕනේ කියලා බලාගෙන ඉන්නවා එතනට එන්න. ඉතින් උන්වහන්සේලා මේක කරලා ඉවර කරගන්න විදිහක් නැහැ. පැවිදි වෙන බලාගෙන ඉන්නවා තව පිරිසක්. ඉතින් අසත්පුරුෂයන්ගේ වැඩ. ඉතින් මේවා මම කියන්නේ නැහැ තියෙන උදේ මෙච්චර කල් මම කිව්වේ නැහැ. මේ කියන්න හේතු වුණේ මේ මුදල් පිළිබඳ ප්‍රශ්නයක් ඉස්සරහට එයි කියලා හිතෙනවා. ඉතින් ඔබ දන්නවා ඒ CD වල තියෙනවනේ බින්දුනේ නම්බර් එකක් නම් දෙකක් සහ නම්බර් දෙකක් තියෙනවා නේද? හැම තිස්සෙම ඔබට මොකක් හරි ඩොනේෂන් එකක් කරන්න ඕන නම් ඒ මහත්තුරුන්ට කතා කරලා හරියට විස්තර දැනගෙන කරන්න. ටික කාලයක්. ඔය පිරිස් හැදි ගියවිලා යනකම්. මේ ධර්මයෙන් නැගින්න දුන්නේ නැති කෙනෙක් මෙච්චර කල් විගෙන යහතින් හිටියේ නැහැ. ඒ වගේ අපි කරන්න ඕනේ ධර්මය විසින් ධර්මය පුරවයි. ලෝකේ ධර්මතාවයන් තියෙනවනේ ඒ ධර්මතාවයන් විසින් ඔබ අස්කල්ල දායි. එතකම් පරිස්සමින් ජීවත් වෙන්න. ඒර ඔබගේ මුදල පිළිබඳව ඒකයි මම කියන්නේ ඕ මේ සාසනික වුණතියක් උදෙසා රහතන් වහන්සේලා බිහි වෙන මහා මේ නගරයක් ඉදිකරන වැඩ පිළිවෙලට ඔබ රුපියලකින් හරි දායක වෙනකොට පින්විතනේ ඒ රුපියල තව account එකකට ගිහිල්ලා ඒක අයකින් ජෝවි නටනවා අපි කැමති නැහැ. ඒක නිසා තමයි මම මේ කාරණාව කිව්වේ. වැරදි Facebook account එකකට එහෙම යන්න එපා. අපේ Facebook account එක දැනගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒකේ යනවා online ගියේවා ඒකේ තියෙනවා. මේ ඔන්ලයින් බ්‍රෝඩ්කාස්ට් වෙන්නේ ඒවා ඒකේ තියෙනවා. තව කාටවත් ඒක දාන්න බෑනේ. අන්න ඒකෙන් අඳුර ගන්න. මේ ඔබට විතර නෙමෙයි පිටුදෙර මේ ලක්ෂ ගානක් පිටිස බඳහන්නවා මේ වෙලාවේ හැමෝටම මේ කියන්නේ. පෞද්ගලික කෝන්තර. පිරිමහන්නේ මිනිස්සුත් එකතු කරගෙන. ඔක්කොම අපාගත වෙන වැඩ පිළිවෙලා. අපිට තියෙනවා ආයුධය. ඔබත් මේ ආයුධෙම අපට ගන්න ඕනේ. මොකද මේ ආයුධේ ආර්ය මෛත්‍රිය. පුළුවන් තරම් ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩන්න පිණි ආර්ය මෛත්‍රිය තුන ජීවත් වෙන්න ඕන එකක ඕන දෙයක් කරමු දාගෙන අතීතය සංසාරයේ තියෙන අපි කරපු දහ බල වල වලට රිටර්න් එක එන්නේ හැබැයි ඉතින් පව මු සබාධහමේ වද කිව් වෙනවා සබාධහමෙන් අපිට එන්න තියෙනේ මොකද වෙන්නේ තව කෙනෙක් මුල් වෙලා කරනවා සබාධහමේ වද කිව් වෙනවා නිකන් කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනබ්බවෝ හෝති ඒ වල්ලෝකෝ පවත්තති කර්මයක් කරගත්තම තමයි ඒකන විපාකයක් එනවනේ. අපි කරමු කර්ම වලට අපිට විපාක එනවද? ඒ විපාක දෙන්න අපි මොකද කරන්නේ? තව කර්ම රැස් කරගන්නවා. නියම ප්‍රශ්න. මම හැමතිස්සෙම හිතන්නේ පින්විතනේ මේ විදිහට විතරයි. මම හැමතිස්සෙම මගේ වැරද්ද හොයාගන්න මිසක් අනිත් අයගේ වැරදි හොයන්න යන්නේ නැහැ. එන අද කවුරු හරි මට අලන්තේට්ටම් කරනවා නම් මගේ නිවන් මඟට බාධා පවුනොත් අති සංසාරය ඇතුලේ මං කරපු දහවල වැඩක් නිසා වෙන දෙයක් නිසා ආයෙ එහෙම ලෝයෙන් විදිහක් නැහැ. එහෙනම් මම මගේ වැරද්ද හදාගන්න මිසක් මම එහෙනම් මෙච්චර කාලයක් ඇතුලේ මෙහෙම නම් ජීවත් වෙන්නේ. එහෙනම් මේ භවගමනේ මට ඇති ඵලෙ මොකද්ද? මේ භවහා මේකේ නිදාසෝනේ කියලා මහා වීර්යයක් හටගන්න. තරෝ ජාතිය කොච්චර කරලද සංසාරේ. මේ ඔක්කොම පරිසම් දෙන්නේ කියොත් එහෙම මොකද වෙන්නේ? ඉඳලාමාර එහෙනම් මොකද කරන්නේ? වහබහ නිවන් මාර්ග වුණේ කියලා මේ භවගමන කෙරෙන කරගන්න. ඒක තමයි අදිස්සන. වෙන මොකුත් නැහැ මේක. ඒකට තමයි ඉතින් හම්බ කරපු කෝටියක් ධනෙ සාසනෙට පූජා කරලා තුන් දිවුරයි පාත්‍රය අරගෙන රුක්සමූලික වෙන්න හදා. රුක්සමූලික වෙලා මගේ වැඩේ කරලා ඉවර කරගන්න හදා. ඒකට කැමති පිළිසක් එක ඉන්නවනම් අන්නේයට එන්න කියලා කිව්වේ ඒකයි. මහා මන්දිර නෙමෙයි. ගහක් යට ඉන්නගෙන වහින වෙලාවට ඕනම් හේවිලා නැරේ කියලා හිතනවා නම් කුඩියක් හරි ඉන්නගෙන වහින වෙලාව ඉඳලා තමන්ගේ මේ බමගමන කියලා වරගෙන වැඩි පිළිවෙලක් කරනවා. ඒක නනුගත වෙන මොකද ඉන්නම ගෙන්න තරුණ පිරිස්. විශේෂයෙන් තරුණ පිරිස්. ඔබට කොන්දක් තියනවාද කියලා හොඳට අතගාලා බලන්න. මේ භවගමනේ ගිහිලා නාස්ති වෙනවට වඩා හොඳ නැද්ද නිවැරදි මේක ඉවරයක් කරගන්න එක මේ අද්දවේ පාවිච්චි කරන. මේ අද්දවේ විතරක් දෙන්නේ. දැන් මහා සංසාරයක මේ අද මේ වෙනකම් මේ මහා සංසාරෙම දුරන ලෝකෙට. මෙතනින් ඉහළට එළියට ඔක්කොම ලෝකෙට දෙන්නේ මේ අද්දවේ විතරක් දෙන්නේ නිවන් දකින්න. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබට කවුරු හරි කියනවා දවසකට දෙපාරක් වැඩි හිටි කන්න නැංගොත් අවුරුද්දක්. එතනින් එහාට මුළු ජීවිත කාලෙම කන්න බොන්න දීලා ආරක්ෂාව දීලා රැකවරණය සලසනවා කියලා හොඳ 5 ස්ටාර් විදියට. ඔබ ඔය අවුරුද්ද කල්ටි කන්න නගිනවද නැද්ද? ඔබ ඔය අවුරුද්ද වැඩි හිටි කන්න නගිනවද නැද්ද? නගිනව නේද? එහෙනම් පින්නේ ඔය ජීවිතෙන් අවුරුදු පහක් දෙන්න. තරුණයෝනේ අවුරුදු පහක් දීතියව. අවුරුදු පහක්. ඒ අවුරුදු පහ මහ වීරයෙන් යුතුව මේ කටයුත්ත කරන්න. ඒක විතරක් කරන්න. පැවිදි වෙලා බලන්න ඔබ ආයේ උපවිදි වෙයිද කියලා කවදාවත් කරන්න. ඔය අවුරුදු පහෙන් වල ඔබට ওই වැඩේ කරලා ඉවර කරගන්න පුළුවන්. වීරවන්තයන්ට. මේ වගේ අවස්ථා උදා කරගන්න පිණිස ජීවිතවල නිකන් නාස්ති වෙලා ඉඳ දෙන්න එපා ඔය ජීවිතේ. මහා සාර මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා ධර්මය ශ්‍රවණය කරනවා ධර්මයෙන් ලැබිව කටයුතු කරනවා. ඉතින් මේක ඉවර කරගන්න. නිකන් ගෙදර ඉඳලා මේක ඉවර වෙන්නේ නැහැ. මුදලාලට කඹරල හල්ලි හම්බ කළා කියලා මේක ඉවර වෙන්නේ නැහැ. නිකන් මනුෂ්‍ය ජීවිතය ඉවර වෙනවා විතරයි. මේක ඉවර නම් පින්විතනේ මේකට මහා වීර්යයෙන් තෝ කටයුතු කරන්න. එහෙනම් ඒකේ විදිහට කරගන්න. ඔබගේ හිත තුළ එක ද්වේෂ බිඳුවක්වත් ඇති කරගන්න එපා. හැමෝටම කියමු බන්ධයෙන් ඇති වැඩක් කරන්න නැති. ද්වේෂය නෙමෙයි ආයුධය පින්විතනේ. ආර්ය මෛත්‍රියයි ආයුධය. පුළුවන් තරම් ආර්ය මෛත්‍රිය වඩන්න. ඔය ලෝකෙන් කුණු අතුලිය ඇවිලා යයි එන්නේ. ඔව පුළුවන් තරම් ආර්ය මෛත්‍රිය වඩන්න. මම මේ කියන්න කැමති නැත්තේ ඒකයි පින්විතනේ. මොකද මම රාගයේ ද්වේෂයේ නිම පිළිස නැහැ. පැය ගන්න තියෙද බලන කියන්නේ. දැන් පැය තුනකට කිට්ටු ප්‍රමාණයෙන් ධර්මයේ කතා කරලා ඔබට රාගයේ ද්වේෂය කරන්න ද්වේෂයේ ශේ කරන්න මෝහයේ ශේ කරන්න. මෙතරනේ ගිරිය කඩගෙන ඔක්කොම වේලිලා වේලිලා හැදලා තියෙන්නේ. උදේ පැය දුන්නාමාරක දේශනාවක් කරලා ඉන්නේ. එතන මෙතර මහන්තිලා මේක කරන්නේ ඔබට රාගය ශේ කරන්නද ද්වේෂය ශේ කරන්නද මෝහය ශේ කරන්නද? එහෙනම් ඔක්කොම කරලා මට පුළුවන් තව ටික ද්වේෂය වැඩි කරලා දාන්න. ඒකයි මම කිව්වේ. නමුත් මේක කියන්න වෙනවා මට. කියන්න වෙන්නේ ඔබගේ මුදල් එහෙම ආයතා පරිහරණය ලක් වෙයි කියලා තියෙන බයට. වෙන මොකුත් හිතන්නේ නෑ. එහෙනම් ද්වේෂයේ බිඳුවක් අතට ගිහින් මට ද්වේෂයක් නෑ මිනිස්සු කැට. මට තියෙන අනුකම්පාව. අනේ මුන් ඔක්කොම සතර අපාගත වෙනවා කියන අනුකම්පාවක් විතරයි තියෙන්නේ. ධර්මයයි ඔබයි බණ අහපු කෙනෙක්ට හිතෙනවා නම් අපි ඔහොම දෙයක් කරනවා කියලා. අනේ උන් යන එකමයි හොඳ. හොඳ නැද්ද? මේ සාර ධර්මස්කන්ධයක් කතා කරනකොට පිළිද තව කෙනෙකුට හිතනවා නම් ඥාන මිනිස්සු ගෙනල්ලා මේ කවුරු කවුරුන් කියන. එහෙනම් ඒක නම් මං කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ ඒව හැම කරගෙන යන්න දෙන්න කියලා කියන්නේ ඒක. එතකොට අපි බලාගත්තා හැකිනේ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ ධර්මය අවබෝධ කරගන්න පිළිසත් නැති පිළිසත් කියලා. ඉතින් එතකොට එක එකනට අයින් වෙන්න තියෙනවා. ධර්මයේ ඔබයි ඉවරයි. මම මට මගේ පාඩු වැඩ කරගත්තා. දැන් අද මට මගේ පාඩු වැඩ කරගන්න පුළුවන්ද? බෑනේ. ඔබ ඉන්නවනේ ඉස්සරහට වෙනානේ අපිට කියලා දෙන්න අපිට කියලා දෙන්න කියලා. මේ නූල් බෝලේ තියෙන ගොඩක් ගැට ලිහලා තියෙන්නේ. තව පොඩ්ඩයි ඉතුරු මේ ගැට ටික ලිහගන්න. ඒක ලිහන්න තමයි පින්වතුනි මේ අඬුව මාරු කරන්නේ. ඉතුරු ටිකක් ලිහලා මම ඉවර කළා දැන්. හැබැයි මේ ලිහන නූල පින්වතුනි ආයේ ගැට නොහැගෙන නොහෙත් නොගැසෙන්න තනි කෙලින් ඇදලා එන්නේ. ඔබට අල්ලගෙන යන්න පුළුවන් වෙන. ලේසි නැහැ ඒ ගැටේ ලිහෙන. අන්තිම ගැටේ ලිහන්න ගොඩක් අමාරුයි. කොහමද ලිහන්නේ? ඔබ හින්දද? නෑ නෑ මට එහෙ ගන්නේ මම නෙවෙයි. ඒ ලෙව්වට පස්සේ අමතර ඵලේ ඔබට පිටින් පුළුවන්. ඒකයි මං කියන්නේ. නිවන් දකින්න ඕනේ මට දෙන්න. ඔබගේ නිවන් දකින්න මගේ නිවන් දෙක මගේ නිවන්. ඒකයි මං කියන්නේ ඔබටත් ඒ විදිහට. ඔබගේ නිවන් එකට දාගන්න. කාටවත් චීය කර කර ඉන්න එපා. මරගෙන බයිසිකල් රේස් කාර්යෙ එකයි බයිසිකල් රේස් එක පදින්නේ. 10 දෙනෙක් ඉදර යනවා පස්සෙන් බයිසිකල් චීය කර කර. කවුද දිනන්නේ? කවුද දිනන්නේ? බයිසිකලේ පදින කෙනා විතරයි දිනන්නේ. අනිත් අය දිනන්නේ නැහැ. දිනනවා කියලා හිතාගෙන ඉන්නට දිනන්නේ නැහැ. අතල්ලි කියලා ඒගොල්ලෝ දුගල අද්දේ කුස්සනවා. නෝ ටැග් ගහම් වෙන්නේ කාටද? හදපු කෙනාට විතරයි. එහෙනම් චීය කරන අය වෙන්න එපා. මේ වැඩේ කොහොමද කරන්නේ වෙන කරගන්න. මේ අසත් පුරුෂයෙ ඉන්න ලෝකෙ බිමුදින වහ වහ මෙතන ඉවත් වෙනවා. මේ ලෝකෙ අයිති කාටද? අසත් පුරුෂයෙ. ලෝකෙන් එතර වෙන්නේ කවුද? සත්පුරුෂය. ඒකයි දෙ. එවනම් පිටුතු අපි බොහෝ වෙලාවක් සද්ධර්මයේ කතා කළා. දැන් අපි මෙච්චර වෙලා පිටුතුනි ප්‍රඥා සාසනය ගැන කතා කළේ. දැන් ප්‍රඥා සාසනය ගැන කතා කළේ පිටුතුනි නිවන් දකින්න පුළුවන් පිළිසකට නිවන් දකින්න තමයි ධර්මයේ දේශනා කළේ. දැන් ඉතින් කරුණා සාසනයත් මුදුන්පත් කරගන්න ඕන වෙලා ලැබිලා තියෙනවා. කරුණා සාසනය මුදුන්පත් කරගන්න පිටුතුනි ඔබට වගේ මේක ඉස්සෙල්ලා කාලෙක බණ ටිකක් කියද්දි මේව මෙලෝ ගානක් නැතුව අහන්න නැතුව ඉඳලා දැන් මෙරිලා අභව මෙතන වල ඉන්න පිලිසෙයි. දැන් ඉතින් උන්ද දෙවනි පාරhari පිට වෙන්න කරුණා සාසනේ මගේ ඉහරි. අර ප්‍රඥා සාසනේ කියන විලාග උන් ගණන් ගත්තේ නැහැ. ඉතින් ඔබත් ගණන් ගත්තේ නැත්නම් ඔබට කරුණා සාසනේ තමයි පිට ගන්න වෙන්නේ. ඉතින් තථාගතයන් වහන්සේට ඔය කරුණා සාසනේ වතුරුක නිසා බින්දට යන්තම් එකට පිට ගන්න පුළුවන්. ඔබට දැනට ප්‍රඥා සාසනයෙන් බණ කියන්නේ. කරුණා සාසනයෙන් පිහිටක් ලැබෙන තැනට ඉන්න එපා. දැන් ඒගොල්ලෝ ප්‍රේ කරුණා සාසනයෙන් පිහිටක් තියෙනවා. අභවෙ දැන් ඔලේ ඉන්න අපිට එහෙනම් ඔබ විසින් රැස් කරගත්ත තින් ඒ අනුමෝදන් කරා. ඒ අනුමෝදන් කළා ඒ අය සුගත මුද්ද කරන වැඩ පිළිවෙලකයි දෙන්නේ. මේකෙදි පිළිවෙලින් මම විශේෂයෙන්ම කියන්න ඕන පිරිසක් ඉන්න ඔබට අමතක වෙච්ච. ඒ තමයි පිළිවෙල අපේ රටේ තිබ්බ මහා දරුණු යුද්ධයක් ඔබට මතක ඇති. ඔය දරුණු යුද්ධේ වෙලාවේ තින්ගදෙනේ අපි වෙන්නේ මිනි මැරුවා කොල්ලෝ. කොල්ලෝ කෙල්ලෝ ගිහින් අපි වෙන්නේ මිනි මැරුවා. ඔබට මතකද? එහෙම මිනි මරුව මිනිස්සු තින්ගදෙනේ අද මැරිලා. අභව මෙතන ගොලි ඉන්නේ. වැඩි හරියක්. මිනි මැරුවම නිවිලෝ කියන්නේ නැහැ. අභව මෙතන ගොලි ඉන්නේ වැඩි හරියක්. අපි වෙන්නේ ඒයි අභව මෙතන වලට ගියේ. අපිට මේ රට රැකලා දෙන්න, අපිට මේ ජාති ආගම රැකලා දෙන්න. මේ මෙහෙර විහාර රැකගන්න. එන අපේ යුතුයකම තියනවා නේද පින්විතනේ ඊයට තින් දින එයා මුතලින් ගොඩ දාන්න. ඉතින් ඔක මතක තියෙන පින්විතේ එක දවසයි දෙකයි නේද සතියයි දෙකයි මාසේ අවුරුද්දක් වුණා වැඩි මතක තියෙන්නේ. අද ඒක උන් සාප කරනවා මේ රටට. උඹලා වෙනුවෙන් අපි මිනි මරලා අදාපි අභවෙන් දැන් වල ඉන්න උඹලා පින් ටිකක් වෙලා අපිට පින් ටිකක් දෙන්න ඇති තමයි කියන්නේ. ඔය සත්‍ය උදාහරණ එපා ආර්ය කියලා කියන්නේ හොඳට කලගුණ සලකන්න ගන්න જાතිය. ඒක නිසා පින්විතනේ හැමදාම ඔබ මොන පින් පුණ්‍ය කර්මයක් කළාද? ඒ පිළිසම දීපත් කරලා පින් අනුමෝදන් කරන්නේ ඇයට? ඒක අමතක කරන්න එපා. ඒ ඇයට විතරක් නෙමෙයි පින්විතනේ සතුරු මිතුරු ඕනෑම කෙනෙකුට. ඔය යුද්ධයට සහභාගී වෙලා ඔය රට විනාශ කරන්න ආපු සතුරන්ට පවා මේ පදල දාන්න. සතුරන්ට පවා පින් අනුමෝදන් කරලා දාන්න. ඔය අභවෙතෙන් වලින් ගැලවිලා ඵලයන්න සුවිදු මුත්තේ නේද? නැත්නම් එහෙම පින්විතනේ ඒකුණුත් එකතු වෙලා මොකද කරන්නේ? නිකවල ඉතර බලන්න බලවේගයක් ගොඩනැගීමේ දර රටපාලනය කරන අපේ මේ මහතුරුන්ට නෝනවරුන්ට බැහුනොත් එහෙම මොකද වෙන්නේ? අපි මේ පුද්ගලයන්ට බැන බැන ඉඳී නමුත් මේ පුද්ගලයන්ගේ ළඟ ඉඳගෙන ඒව හසුරවන්නේ කවුද එතකොට? අර බලවේග. දෙලේහි පහසු වෙලා නෙමෙයි ඕක. රට විනාශ වෙනවා එහෙම මොනොත් එහෙම. එහෙනම් මේ පිරිසට තින් අනුමෝදන් කළා තින්ගදෙන මේ පිරිස මේ අභවිතයන් වලින් ගලවලා සුගිරි මුද්ද කරන්නේ ඒ රට ආරක්ෂා කරනවා. මොකද ඒ අය ඒක උපාදාන කරගෙන වැරළ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා එතනින් මිදලා ගියත් ඒ අය රට ආරක්ෂා කරනවා අදෘශ්‍යමාන විදිහට. ඒව අමතක කරන්න එපා. ඒ වගේම පින්වතුනි අපි අතර ත්‍රිපිටකයේ පත් වෙච්ච විදිය ගැන අමතක කරන්න එපා කවුරුත්. මාතලේ අල්ලෙන් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරනවා. එන සොලින්ට ඕනේ උනේ පින්වතුනි හැමදෙස්සෙම මේ ත්‍රිපිටකයේ පුච්චලා අලු කරලා දාන්න. මොකද හේතුව මහරහතන් වහන්සේලා ඉන්නකම මේක ආක්‍රමණය කරගන්න බැරි වුණා. ත්‍රිපිටකයේ පුච්චන්නේ ත්‍රිපිටකයේ පපුවට සුරුළු කරගෙන සිවුරා සිවුරට වහගෙන දුවල යන හැටි ඔබට අවබෝධයට ගන්න. මවිල මවල බලන්න. මේ ත්‍රිපිටකය ආරක්ෂා කරන්න පැනල දුවන හැටි. ඊතල පාරවල් කාගෙන ඇද වැටෙන හැටි. දීපන් ත්‍රිපිටකය කියලා අදීදි දෙන්න නැති වුණාට පස්සේ කොඳු වැට කඩල යනකම් පොළු වලින් ගහලා තල්ලා දාන හැටි මත බලන්න මතක් කරලා බලන්න. එහෙනම් තේරෙන්නේ තමන්ගේ ජීවිතේ පොදලා මේ ත්‍රිපිටකය අද අපිට අතරේ වෙවලා තියෙන මේ මහ උත්තරනේ. මේ ආර්ය උත්තරනේ. තේරෙන අපි අද මොකද්ද මේ ත්‍රිපිටකයත් එක්ක කරන්න ඕන කියලා ඔබට තේරෙන්නේ නැද්ද? මතු පරපුරක් නිවන් දක්වන්න ඕන කියලා හිතලා ඉන්නේ තමන්ගේ ජීවිතේ පූජකලේ. දොඹේ වැඩේ දොයි කරන්නේ. එහෙනම් දෙවියනි අන්නේ පිළිවත් සිහිපත් කරගන්න ඕනේ බලනකොට. ඒ සිහිපත් කරන්නේ එයාට පින්වන මොදන් කරන්නේ පින්වන ඒ උත්තරේ නොහිටින අදාපිට හුලන්. මේ සාසාර ධර්මයක් ඔක්කොම වෙහෙලා ගිහින් අපිට කිසි දෙයක් නැතුව යනවා. හැබැයි අපිත් මේක ඉතුරු කරන්න ඕනේ ඉතරහට. ඒක කියන්නේ ධර්මයේ ප්‍රචාරය කරන්න පුළුවන් තරම්. නිතරම අතේ CD එකක් තියාගෙන ඉන්න. යාළුවෙක් මුණ ගැහුණා නම් පොඩ්ඩක් කියන්න. මමත් මේ ධර්මය අහලා හික්මිනා ඉන්නවත් පුළුවන් නම් මේක අහලා බලන්න කියලා තව එක්කෙනෙකුට CD එකක් දෙන්න. ඒ දේවල් ඒ විදිහට කරන්න. ධර්මයේ රැකගන්න. ඒ වගේම පිංගතුනි තවත් එක කරුණක් තියෙනවා ඔබට මතක් කරන්න. මේ පින් දෙන්න කලින් ඔබට පොඩ්ඩක් මතක් කරලා දෙන්නම් මේ දේවල් විශේෂයෙන්ම කර යුතු දේවල් මේ. කිව්වද මේ 90 කල්පයක් ඇතුලේ අපි මහා නරුමේ විදිහට ඉන්නේ නැත්තේ. අද මේ තථාගත ශාසනයක් ඉස්සරහා හික්මිලා ඉන්න නිසා මේ මට්ටමේ ඉන්නවා. නරුමේ විදිහට හිටපු කාලයක් තියෙන්නේ නැති අපි. දස අකුසලයේ මේ දස අකුසලයේ පුදුමාකාර කැමැත්තෙන් හිටපු කාලයක් තියෙන්නේ නැති. ඔන්න ඔහම දසකසල එදේ දීපු කාලෙක පිළිගන්නේ කඩ පිළේදී Tamanda නින්දාවක් කළයි කියලා. අර මුළු පවුලම ගියක් ඇතුළට දාලා ගිනිති පවස්තාවල ඕඩ තරම් ඇති. ඒ මිනිස්සු මැරිලා යද්දි උඹව විනාශ කරනවා උඹගේ පවුල් පිටින් උඹව විනාශ කරනවා කියලා මැරෙන්නේ නැත්තේ. සාප කර කර. එළඟ ඒ සාප කර කර මැරෙන වෙලාවදී ඉතින් ගිහිලා දැන් අභව්‍ය තැන්වල ඉපදිනා. යක්ෂ ප්‍රේත පිසාද කුම්බාණ්ඩ වෙලා ඉපදිනා. මනුස්ස වෙසින් ආවත් මහා හතුරෙක් වෙලා ඉපදිනා. ඔය අපිටත් හතුරුකම් කරන්නේ එහෙම හතුරු තමයි. නිවන් දකින්න මඟ වහන්න හදන්නේ. එන ඒ මත්තෙන් ඉපදිලා ඇවිල්ලා පින්විතනි අද ඔබ විනාශ කරන්න බලන් ඉන්න වැඩි. ලඳ අවස්ථාවක් ආපු ගමන් විනාශ කරනවා කියලා හිතාගෙන. ඒ අය ඒ අභවෙ තැන් වලට වැන්නේ අපි හින්දා. එහෙනම් දැන් අද අපි දහමක් ඉගෙනගෙන ඉන්න වෙලාවේ පින්විතනි ඒ කරගත්ත ඒ පින් ඒ පිරිසට විහිදුන පතුල රැහැල්ලා ඒ අභවෙ තැන් වලින් ඒ පිරිසව ගලව ගන්න එක අපේ යුතුකම. අපි සාන්තුරය නෙමෙයි මේ කාලේ දැන් සාන්තුරයක් වෙන්නේ නැහැ. ඉතින් එහෙම එහෙම කරන්න ඕනේ. එහෙම නැත්තම් සිංහදෙනි මේක යන්න හම් වෙන්නේ නැහැ කවදාවත්. හරියට ණයක් අරගෙන පැනල යනවා වගේ වැඩක් නේ. නිවන් දකින්නවා කියන වැඩේ. දැන් ඔබ යාළුවෙක්ගේ ණයක් අරගෙන පැනල යන්න හැදුවොත් එහෙම යාළුවා යන්න පැනල යන්න දෙයිද? අල්ල ගන්නව නේද? කොහොමද අල්ලගෙන බදාගෙන කොහොමද දීපම් වගේ සල්ලි කියලා ඉන්නව නේද? ඒ වගේ තමයි සිංහදෙනි ලෝකෙට අසාධාරණයක් කර කර ආවි අපි මේ සංසාරේ. දැන් පැනල යන හදනවා ලේසින් යන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් ඒවට වන්දි ගෙවන්න ඕනේ. ඒ වන්දි ගෙවන්න තමයි පින්දුනි පින් අනුමෝදන් කර කර පින් අනුමෝදන් කර කර අපි නිසා යම් කිසි කෙනෙක් අභවෙතනක ඉපදුනා නම් ඒ කෙනාද මේ පින් හිම්විලා මේ අභවෙතෙන් වලින් ගැලවිලා සුඛිත මුද්ද වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරා. එහෙනම් මේ පින් අනුමෝදන් කරන ක්‍රමය හැම වේදිකම පින්දුනි හේතුවක් ඇතුවයි කරන්නේ. මේ පින් දෙන්නේ හේතුවක් ඇතුවයි. එහෙනම් ඒවට සම්බන්ධ වෙයි. සම්බන්ධ වෙලා පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරගමු අපි සිද්ධ කරගෙන ඔබ දේශනාව නවත්තමු. එහෙමනම් දෙවියන්ගේ පළමු ක්‍රම සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේගේ දේශනා කර වදාළ දේ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ ගොඩා ප්‍රචාරය කරන්නා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගේ සිංහනාක් පිළි සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් අවසීලු පුණ්‍ය ගංගා කුසල ගංගා ආයය කෙරෙහි පිහිටුල පතුලරණී පිං මිහි දීපති වියාමේ නී උත්තමයෝ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මේ අද්වේ තුළදී නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමානික වාල් සාන්තිය සාක්ෂාත් කර ගනිත්වා කියන සාධි කියලා මින් අනුමෝදන් කරා. ඒ වගේම පින්විතින් මොහොතක දීපත් කරගන්න තථාගතයන් වහන්සේගේ දේශනා කරන වදාරංජනේ ශ්‍රී සද්ධර්මයේ මුග පරම්පරාවෙන් අරගෙන ඇවිදලා එදා මාතලේ අලුනේ විහාරයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළා. අද ඔබ කැතේ පත්‍රෙන් නම් ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා වූ ත්‍රිපිටකයේ උදෙසා පණ පූජා කළා වූ උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගේ විසින් වරන් පිළිසී පත් කරගෙන ඔබ විසින් රැස් කරගත් අවසීනු පුණ්‍ය ගංගා කුසල ගංගා ආයය කෙරෙහි පිළිතුරු පතුල හරණී පිං විහිදී පැතිරියාවේ නී උත්තමියොත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිතිමංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියන සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේ පින්විතින් මොහොතකට දීපත් කරගන්න දනදාසක් ලෝක දාතේන්දර මේ ස්තන් තාවෝ සිරුන් දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් වහන්සේලා ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ජීවත් කාලයේ ආරක්ෂා කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අපිරි ශිරහත් කාලයේ ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝ වේන චන්ද්‍රේකර ප්‍රජාපති ආදී සියලුම දේව සමූහයන් වහන්සේලා වසීපත් කරගෙන ඔබ සින රැස් කරගත්තා වූ සීලෝ පුණ්‍ය ගංගා අතුල ගංගා අයියා කෙරෙහි විදුර බතුගරණී පිං විහි නිපතිරියාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි දේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ජීවත් කාලය ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිළි ජීවත් කාලය ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධිගි උතුම් වූ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියන සාදු කියලා ඒ අදත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් දෙවි මොදක දීපත් කරගන්න ඔබ නම් ධම්මාන්තරගත වන දෙනා වූ සීලොම් ඥාති මිත්‍රාදී තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ ගුරු ඥාති මිත්‍රාදී ඒ වගේම ඒ මහා ධර්ම යුද්ධයත් විවිධ සමයේ මේ පරිලෝක ගියා වූ ත්‍රිවිධ හමුදාවේ පිරිසත් පොලිසිය පිරිසත් සතුරු හෝ මිතුරු සාමාන්‍ය වැදිරුත් ඒ සීල දෙනාවත් දීපත් කරගන්න. මේ අද්දේ විතරක් නෙමෙයි පිටින් විතර මේට කල්පනුරකට තමයි ධම්ම මෙත තාත්තසේ ගුරුනාථ ඥානිත මිත්‍රාන් දේශිනු දෙනාව සිහිපත් කරගෙන ඔබ සිහි රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා අයගේ විදුල පතන හරණේ පිටින් දීපත්‍රියාමෙන් එයත් යම්පිත අපංගිතානේ කිනෝනෙන් ගේන අතු මේ දේවා ආජරාමර සංඝතර වෙනිසර සීමලවත්වා කියන සාදු කියලා යටත් ගන්න උදන් කරා. ඒ වගේම පිටින් විතර මොහොතක සිහිපත් කරගන්න මේට කල්පනුරකට ඇතුළත තමන්ගේ සිං අවඩ සාධාරණ ලක් කළ තමන්ගේ මේ අවඩ සාධාරණ නිසා වෛරෙන් ක්‍රෝධයෙන් පසුවිලා මැරලා ගිහින් අදෝව මරණව කපනව කොටනවා කියාගෙන අමනුෂ්‍ය වේදෙන් හෝ යක්ෂ වේදෙන් හෝ ඇවිදින්න තමන්ගේ රෝධයෙන් පසු වෙලා මනුෂ්‍ය වේදෙන් හෝ පැමිණලා තමන්ගේ ආර්ය ගමනට බාධා වුණා නම් ලෞකික ජීවිතයට බාධා වුණා නම් අන්‍ය සිල් දෙනාවත් සිහිපත් කරන වෛද්‍ය රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා අපතර ගංගා එයා කෙරෙහි විහිදුව පතුරුලා හරිනේ පිටින් විහිදී පැතිරියාමෙන් ඒ අය ඒ අභව ස්ථානයේ ගත මිදේවා ජරාමන සංඛ්‍යාත ලැබෙනින් සරි සීමලවත්වා කියන සාදු කියලා යන්නත් තින් අනුමෝදන් කරයි. ඒ වගේම පින්වතුන් මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්න ආපිරිත් විශේෂයෙන්ම පින්වතුනි අද මේ සද්ධර්ම දේශනාව පවත්වන්න මේ ස්ථානයේ අපිට ඉදිරි විවර කර දුන්නා වූ මේ විහාරස්ථානයේ විහාරේ නායක ස්වාමී පාදයන් වහන්සේ ඇතුළු මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන්නා වූ මේ මහෞත්තමයන් වහන්සේලාවත් සිහිපත් කරගන්න. ඒ වගේම පින්වතුනි මේ කටයුතු සඳහා අපකප කළ කටයුතු කරලා යම් පිරිසක් ඉන්නවා නම් අනිත් සියලු දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම තථාගත ශාසනයේ උන්නති උදෙසා තමන් විසින් මෙහෙත මාදී හරියම් පුරවන්නා වූ ධනෙ කොටසක් අපකප කළ කටයුතු කරන්න ඕන යම් පිරිසක් ඉන්නවා නම් අනිත් සියලු දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම පින්වතුනි තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ ජීවිතේ අතර ඉන්නා වූ ඒ සියලුම පිරිස තමන්ගේ ස්වාමි දරුවන් ස්වාමි දිනන සේවක සේවිකාවන් ඒ සියලු දෙනාවත් සිහිපත් කරගෙන විසින් දැස් කරගත් අවසීන පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි දීතුල පතුලරණී පිං විහි දීපති නියාමෙන් ඒ අද යම් ග්‍රහවල පතුල දෝසාන්දකාර තිරණ ගේතුන දෝසාන්දකාරන් ගසාදු නිමුත මේ වා යක්ෂ පිරිසදවලගේ ලුම් බාණදී ගතු මේ දෝසාන්දකාර දිනවන ඒ සියලු දෝසාන්දකාරන් ගසාදු නිමුත මේ වා යස්වා කට වාහෝහා අවුල් දෙව සකරංග දෝසාන්දකාර දිනවන ඒ සියලු දෝසාන්දකාර ගසාදු නිමුත මේ වා මේ ශ්‍රී සම්බුද්ධ සාසනය තුළ මෙරිත මංගල පරම සුන්දර අමෘත මාණි නිවන් සාන්තිය සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරයි. ඒ වගේම පින් දෙවි මොහොතකට තීපත් කර ගන්න අද මේ ස්තන වේල සද්දර්ම ශ්‍රවණී කරදි හිතෙන පින් නිහ ආරක්ෂා වෙලා මෙහෙම දුර මේ ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙන මේ ස්ථානම ගොඩනගීම නිසා මම මේ ස්ථාන භූමියවල ඒ විහාරාධිකාරී ස්වාමීන් වහන්සේලා විහාරාධිපති ස්වාමීන් වහන්සේ සහ මේ ස්ථාන භූමියල කලින් වැඩ සිටි ආව යම් කිසි උත්තම පිරිසක් ඉන්නවනේ ඒ සිල් දෙනා වසීපත් කරගන්න. ඒ වගේම මේ ස්ථාන සංගත කරලා පූජා කරන යම් කිසි පිරිසක් ඉන්නවනේ ඒ සිල් දෙනා වසීපත් කරගන්න. ඒ වගේම මේ ස්ථාන භූමිය ගොඩනගීම වෙලා කරලා ගන්න මේ ස්ථාන ගෙනලා බඳලා සකස් කළා වගේ පිරිසක් ඉන්නවනම් අන්නේ සියලු දෙනාම සීපත් කරගෙන මෙසින් රැස් කරගත්තා වූ සීන පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ඇකරි විහිදුල පතරලන්නේ ඉතින් විහිදී පැතිර යාමෙන් එයා දැන් විදී අභවී තන කියන මේ අතුමි දේව ආජ රාම සංඝයන් දෙවියන් ඉතින් සීමල මත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරා. ඒ වගේම පිඟුද මොහොතේ සීපත් කරගන්න අද මේ තන වේල සද්දන් මේ ශ්‍රවණය කරන්නට කලින් යම් කිසි ආහාරයකින් පානයකින් සන්තරපණය වුණා නම් ඒ ආහාරයේ පානයේ ලැබුණා වූ ශරීර ශක්තිය උපයෝගී කරගෙන සද්ධර්ම ශ්‍රවණය කරන්නේ නැති මාර්ග ඵල අවබෝධ කරගෙන නැති එවනම් ඒ ආහාර පාන සකස් වෙලා එදා යටත් ඉඳලා වැවමුණු සකස් කරලා ඇලිලි සකස් කරලා කුඹුරු අපල බෑන්ක බල පාගල ආහාරයක් වශයෙන් ඔබගේ අපට පිළියෙල කරගන්න ගා අපකප කරලා කඩේට ගලව යම් කිසි පිටක් ඉන්නවා නම් අන්නේ සියලු දෙනාම සීපත් කරන මිසින් රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ඇගේ හිඳුල පතරල නීති විහිදී පැතිර යාමෙන් එයා යම් කිසි අපකීසාන කිනුනෙන් අත මිදේ වාජලාපර සංඛ්‍යත ලින්නි සරිතින ලබත්වා කියලා සාදු කියලා පුණ්‍ය අනුමෝදන් කරන්න. ඒ වගේ පිටින් අවසාන මොහොතේ සීපත් කරගන්න අද මේ සම්මේලනේ බොහෝ දුර බැහැරින් සම්මේලනේ නැති මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙනවා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පාසෙන් මේ තරුණනේ යන්නේ ළඟා වෙන උරුලංගම ලැබුණා. ඒ වගේම පින්වතුනි මේ දේශනා පරිගත කරලා නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ දේශනා සජීව ලෝකේ නෝනා මෙහෙම ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ සියලු දේ උදා වෙලා තියෙන විද්‍යාඥයන් සම්බන්ධ පිළිතුරක් සහ ඒ අයගේ අන්තේ වාසික පිළිතුරක් දෙන ලෝකෙට දීපු දායාද වෙනවා. එම නිසා එම දායාද ප්‍රයෝගික කරගෙන නිවන් දකින්න යන ඔබ දෙන පින් අනුමෝදන් වෙන්නේ යාට කැපයි. එම නිසා පින්වතුනි ඒ සියලු දේ ඒ පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අයගේ විද්‍යුත් බලන නේ පින් විහිදී පැතිර යාමෙන් ඒ අත්‍යන්තිය අපහසුස්ථාන කියනෝන ගෙන් අතු මෙදී වාජරම්බ සංකේතෙ විලින් සරිතේ බලවත්වා කියලා සාදු කියලා යටින් අනුමෝදන් කරනවා. එමනම් තියෙනතුලේ බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා. බුද්ධ පූජා කරත්ව දානමාන ආදී කුසල ක්‍රියාවන් සිදු කරගත්තා, ඒ කරගත්තා අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමයි මේ දෙරණ තලමට රහතන් වහන්සේලා ලක්ෂ ගණනින් බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම පින්තුනේ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමයි මේ ඔබ සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුදු සාසන තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ සාන්තිය සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින්තුනේ මොදන් කියන්නේ ඔබ සියලු දෙනාට.